හොඳයි පින්වතුනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති ඒ දස දහසක් ලෝක ධාතී වෙසෙන් ආ වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් වසීපත් කරගෙන ඒ අයට මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම ඔබගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ සිළු දෙනාටත් මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරන්න, සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා, ඒ වගේම පින්වතුනි ඔබ නමින් ජම්මාන්තර ගතවන්ටි දෙච්ච ඥාතීත මිත්‍රාදීන් සිහිපත් කරගෙන ඒ අයටත් හැකිනම් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ යම්කිසි අභව ස්ථානයක ඉන්නවනම් එයින් අත මිදලා සුගති මුදිත වෙන්න කියලා. මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීල දෙනාම චිත්ත කිරණ ධාරාවල් විහිදුවා හරිමින් සිතින් ඒ අය ස්පර්ශ කරමින් ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, සියලුම දෙනා පළමු කොටම සිහිපත් කරගන්න මේ අනාදිමත් සංසාරෙදී ආයන ගමනේදී විවිධ මති මතාන්තර දරාගෙන ඉඳලා ඒ මති මතාන්තර ජය ගන්න, තමන්ට තැන උදා කරගන්න, තමන්ව මුදුන්පත් කරගන්න, ආර්යයන් වහන්සේලාට දෝෂාරෝපණය කළා නම්, ආර්යයන් වහන්සේලාට හිංසා පීඩා කළා නම්, ආංගේ උත්තමයන් වහන්සේලාව මේ මොහොතේදී කමා කරගන්න, ඒ කමා කර ගැනීම පිණිසනි මාර්ගඵලයන් පිණිස හේතු වෙයි. ඒ වගේම අදිස්ථාන කරන්න, අද මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට මේ උතුම් වූ සද්ධර්මය අවබෝධ කරගන්නවා, උතුම් වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා ස්ථිරව අදිස්ථාන කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන සියලුම දෙනා. හොඳයි පින්වතුනි, දැන් මම හදන්නේ සුපර් මාකට් එකක් අරින්න. එතකොට සුපර් මාකට් එකක් ඇරියාම ඔබ සුපර් මාකට් එකකට බඩු ගන්න ගියාම ඔබට ඕනේ දේ විතරයි ගන්නෙ. අනිත් ඒවා ඔබ ගන්නෙ නැහැ. ඔබ ගියේ නූඩල්ස් පැකට් එකක් අරන් එන්න නම් බත් පැකට් එකක් ඒකේ තිබ්බා කියලා බත් පැකට් එකට බැන බැන ඉන්නේ නැහැ. මොකද පින්වතුනි, ඔබට සුදුසු වේවා තියේයි ඒ සුදුසු දේවල් ඔබ ගන්න. ඔබට නුසුදුසු වේවා තියේයි ඒ දේවල් එක ගැටෙන්න යන්න එපා, ඒක අතහැරලා දාන්න. මොකද මෙතන ඉන්නවා විවිධාකාරයේ මානසික මට්ටම්වල ඉන්න පිරිස්. ඒ සියලු දෙනාටම අවශ්‍ය පරිදි තමයි සද්ධර්මයේ දේශනා වෙන්නේ. මේ සද්ධර්මයේ මුලින්ම අහන අය ඉන්නත් පුළුවන් මෙතන. කාලයක් තිස්සේ ඉඳලා සද්ධර්මයේ අහන අය ඉන්නත් පුළුවන්. එතකොට මේ කියන දේවල් සමහර වෙලාවට ඔබට ගොඩාක් රිදෙන්නත් පුළුවන්. ඔය මුලින්ම සද්ධර්මයේ අහන අයට ගොඩාක් රිදෙන්න පුළුවන්. හැබැයි මම මෙතනට ආවේ ඔබට රිද්දන්න නෙමෙයි. මම මෙතනට ආවේ ඔබට පිළිසරණක් වෙන්න. ඔබගේ අනාගතේ මට පේන හින්දා. මගේ අනාගතෙත් මට පේුණා, ඒක නිසා මම මේ පිළිසරණ උදා කරගත්තා. මේ ගෝරතර සංසාරය ආය තවදුරට සැරිසරන්න කිසිම බලාපොරොත්තුවක් නෑ. ඒක උදෙසා කරන්න පුළුවන් සියලු දේ කරනවා. මේක නවත්ත ගන්න. මම ගොපල්ලෙක් නෙමෙයි. මම කිරිපත්ටි අයිතිකාරයෙක්. ගොපල්ලෝ තමයි අනුන්ගේ හරක් බලන්නේ. අනුන්ට බන කිය කිය තමන්ගේ වැඩේ කරගන්න ඇත්තේ ගොපල්ලෝ. මම කියන කතාවක් නෙමෙයි, ඒක ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු කතාවක්. අනුන්ගේ හරක් බලනවා බත් පැකට් එකට. ඊට පස්සේ මොකද වෙන්නේ? හරක් ටිකට කවලා පොවලා නාවල ඔක්කොම කරලා ගෙනත් දානවා හවසට මේ ගාලට. උදේට කිරි ටික ගන්නේ කවුද? හරක්ගේ අයිතිකාරයෝ නේද? ගොම ටික ගන්නේ කවුද? හරක්ගේ අයිතිකාරයෝ. හැබැයි හරක්ට ගන්න පොන්න දීලා ඔක්කොම නාවල කරලා සුද්ධ කරලා ගන්නේ කවුද? ගොපල්ලා. හැබැයි ගොපල්ලා පිංගතුනි කවදාක්වත් කිසි දෙයක් ලබන්නේ නැහැ. හැබැයි මම ගොපල්ලෙක් නෙමෙයි. මං අද මෙතනට ආවේ ඇත්තටම ඔබ කෙරෙහි අනුකම්පාවටත් වඩා පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේට මගෙන් වෙන්න ඕනේ යුතුකම ඉස්තර කරන්න. මොකද මම ශාස්ත්‍රුන් වහන්සේගෙන් අප්‍රමාණ දෙයක් අරගෙන තියෙනවා. ලෝකයක් හඳා වැළපෙද්දි හඳන් නැතුව ඉන්න පුළුවන් මට්ටම උදා කරගෙන තියෙනවා. තව බොහොම සුළු කොටසක් තියෙනවා මේ කල් ඉවර කරගන්න. ඒ කල් ඉවර කර ගැනීමේ පරමාර්ථයේ උඳුන්පත් කරගෙන තමයි ඉන්නේ. මේ ශ්‍රී සද්ධර්මයේ ඒකාන්තයෙන්ම ජීවමානව තියෙනවා. ඔබට මේනකොට කවුරු හරි එහෙම කියලා තිනවන නිවන් මගේ එහෙම නැහැ කියලා අමූලික බොරුවක්. ඒ වගේම අවීතිමා නරකාදී යන්න තියෙන තරම් මහ දරුණු පාප කර්මයක් ඒ කරන්නේ. තව කෙනෙකුට නිවන් දකින්න බැරි වුණා කියලා පිංගතුනි අනිත් හැමෝටම නිවන් දකින්න බෑ කියන සංකල්පයක් නැහැ. සමහර ගුරුවරු ඉන්නවා අවුරුද්දක් දෙකක් උත්සාහ කරලා ඉවරලා නිවන් දැකගන්න බැරි වුණාම කියනවා දැන් නිවන් දකින්න බෑ. දැන් ඉතින් දිව්‍ය ලෝකේ යමල්ලා. එහෙදිවත් බැරිය නිවන් දකින්න කියලා ආදිවාසීන් කියන ප්‍රචාර ඕනේ තරම් තියෙනවා. නමුත් මම ඔබට කියන්නේ ඔය එකක්වත් පිළිගන්න එපා. මේක යථාවාදී දහමක්. ඒ යථාවාදී දහම පිළිගන්න. මෙතන පිංගතුනි දැන් මගේ ආගම මොකද්ද කියලා හැවොත් එහෙම මට ආගමක් නැහැ. මම බුද්ධාගංකාරයෙක් නෙමෙයි. මම ශාස්ත්‍රුන් වහන්සේගේ බෞද්ධ දර්ශනය, බුද්ධ දර්ශනය අනුගමනය කළ නිවන් දකින්න යන කෙනෙක්. එහෙනම් දැන් මෙතන ක්‍රිස්තියානි කියන ආගමට සම්බන්ධ කවුරු හරි ඉන්නවනේ. ඉස්ලාම් ආගමට සම්බන්ධ කවුරු හරි ඉන්නවනේ. Hindu ආගමට සම්බන්ධ කවුරු හරි ඉන්නවනේ. මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම බුද්ධ ආගමේ කෙනෙක් නෙමෙයි. මම සත්‍යවාදියෙක්. මම මෙතනට ආවේ සත්‍ය කතා කරන්න. සත්‍ය විතරයි මම කතා කරන්නේ. ඒ කතා කරන සත්‍ය මම ඔබට ඕනේ විදිහක කතා කරලා පෙන්නනවා. තර්කානුකූලව පෙන්නනවා කතා කරන සත්‍ය සත්‍යමයි. ඒක පිංවතුනි ඔබ කොටු ගහගත්තට මේ ලෝකේ මේ මිනිස්සයා කියන සත්වයා තමයි මේව ඔක්කොම කොටු ගහගන්නේ. ඔබ දන්නවද මිනිස්ස කියන නමේ තේරුම? මහා උජාරුවට මිනිස්සයම කියනවා මිනිස්ස කියන නමේ තේරුම මනස උසස් පුද්ගලයා කියලා. ඔබ ඔක්කොම බොරු. මනස උසස් පුද්ගලයෝ නම් පිංවතුනි UK වල නැද්ද ප්‍රිසන් එක? ලංකාවේ නැද්ද ප්‍රිසන් එක? ඒ ලංකාවේ මිනිස්සු නෙමෙයි දින්නේ. එහෙනම් මනස උසස් පුද්ගලයන් කොහොමද අල්ලලා ගිහලා ප්‍රිසන් එකට දාන්නේ? අම්මව දූෂණය කරනවද මනස උසස් එකේ? තමන්ගේ දරුවව දූෂණය කරනවද මනස උසස් එකේ? එහෙනම් අර සුද්ධාවාස බ්‍රහ්මලෝකේ ඉන්න උත්තමයන්ට මොකද්ද කියන්නේ? මනස උසස් නෙමෙයි දේගොල්ලෝ. එහෙනම් ඒගොල්ලෝ එපා මනුස්ස කියලා දාන්න. ඊමෙදලි මනුස්ස කියන නමේ තේරුම තමයි මනමන උස්ස ගන්නව හැමතිස්සෙම. මනමන උස්ස ගන්නව. තමන්ට අදාළ පරිදි මනගත්තා උස්ස ගත්තා. ඔබ දැන් කවුරු හරි ඔබ මොකක් හරි දෙයක් කට්ටියක් ඉන්න තැනක කිව්වොත් එහෙම ඒ කියපු තප්පරයට අනිත් එක්කෙනා කියන්නේ නැද්ද ඊට වඩා ලොකු එකක්? ඔබ කිව්වොත් එහෙම මං අහවල් ඇමතිවරයා වඳුරනවා කියලා. ආ මං ජනාධිපතිතුමා වඳුරනවානේ. ටග්ගාල මොකද කරන්නේ? ඒ වෙලාවේ මැනගත්තා උස්ස ගත්තා තමන්ව. ඒකට අනුව මැනගෙන උස්ස ගන්න වැඩපිළිවෙලක ඉන්න නිසා මේකට කියනවා මිනිස්සය කියලා. ඉංගදෙන ඔය මිනිස්සයා ඔය වැඩේ කරන්න පටන් ගත්තේ ආදිකල්පිත බ්‍රහ්මයන්ගෙන් ඔය මිනිස්ස කියන කොටස වෙන් වෙන්න පටන් ගත්තේ ඔන්න ඔය මනමන උස්ස ගන්න ගති ලක්ෂණයෙන්. හැමතිස්සෙම කරන්නේ මනමන උස්ස ගන්නවා. ඒ මනමන උස්ස ගන්නකොට මේ ලෝකෙට පහළ වෙච්ච පළවෙනි රජුරුවන්ට කියනවා මනු රජුරුව කියලා. මහා සම්මත රජුරුව හේවත් මනු රජුරුව. මේ මනු රජුරුව කියන්නේ හේතුව තමයි මේ රජුරුව තමයි පිංගතුනි මේ මිනිස්සු රණ්ඩු වෙනවා මේ කොටු ගහ ගන්න. එතකොට රජුරුව මොකද කරන්නේ? හැම කෙනාගේම සම්මතෙන් එක්කෙනෙක්ව පත් කරගත්තා. තමන්ගේ නායකයා විදිහට අන්න එයා තමයි රජුරුව කියලා කිව්වේ. අන්න ඒ රජුරුවන්ගේ තියෙන පළවෙනිම කාර්යය තමයි මේ සීල දෙනාට කොටු ගහලා දෙන එක. මේක මගේ කොටුව. මේකේ මගේ කොටුව. ඔහොම කොටු ගහගන්න තව එක සතෙක් ඉන්නව නම් කියන්නේ මේ ලෝකේ. මිනිස්සය හැරෙන්න මේ මෙන්න මේ කොටුව මගේ කියලා මේ කොටුව ගහලා උස ගන්න කවුරු හරි කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? මම කිසිම සත්වයක අතර කිසිම කෙනෙක් නැහැ. ඉන්න එකම කෙනා මිනිස්සයා. එහෙනම් මිනිස්සයා පින්වතුනි හැමතිස්සෙම හදන්නේ මැනමැන උස්සන්. ඒක නිසා තමයි ඔබට ජීවත් වෙන්න හරි අමාරු ඔබගේ යාළුවොත් එක්ක. ඒක නිසා තමයි පින්වතුනි ඔබ මේ ලෝකේ තියෙන හොඳම වාහනේ ගන්නෙ. ඔබ ඊට වඩා පොඩි වාහනයක් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? තව කෙනෙක් මැනලා උස්සලා ඔබව දානවා පල්ලෙහාට. ඔන්න ඔය තරඟේ තමයි තියෙන්නේ. ඔබ තට්ටු දෙකේ ගයක් ගහලා නිකන් ඉන්නේ නැහැ. ඒක නිසා ගහනවා තට්ටු හතරක ගයක්. මොකද හේතුව තට්ටු පහේ ගේකේ කිකුත් ඉන්නවා. තට්ටු තුනේ ගේකේ කිකුත් ඉන්නවා. අරකට වඩා ඉහළ යන නම් මං ගහනෝනේ තට්ටු පහේ ගයක්. ඔන්න ඔය මුලාවට වැටෙනවා පින්වතුනි මිනිස්සයා. අද මිනිස්සය ජීවත් වෙනවා කියලා කියන්නේ අප්‍රමාණ දුකක් විඳිනවා. ඒකට හේතුව තමයි මේ මැනමැන උස්ස ගන්න ගති ලක්ෂණ. තමන්ගේ දරුවාට ඒ පහයි නා. අම්මයි තාත්තයි අඬනවා එහා ගෙදර කාට ඒ හයක් ඇවිල්ලා තිබුණා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. හේතුව මොකද්ද? මැනගත්ත උසගත්ත. තමන්ව මැනගන්න උසගන්න බැරි වෙනකොට පින්වතුනි පුදුමාකාර දුකකින් පෙළෙනවා ඊට පස්සේ. ඉතින් මෙන්න මේ ගති ලක්ෂණයෙන් යුක්ත පිරිස් තමයි ඉන්නේ. දැන් එතකොට හොඳාකාරම බැලිය යුතු දෙයක් තියෙනවා පින්වතුනි. අපි මේ යනවා දැන් මෙහෙම කර කර කර කර කර කර යනවා. දැන් අපිට මොකද්ද වෙන්නේ? දැන් මෙතන ඇති මොකද මේ රාජ්‍ය තාන්ත්‍රික මහත්මයේගේ මේ සම්බන්ධ ගියක් නෙමේක. එහෙනම් මෙතන ඇති වින්නතුනි රටට විශාල වශයෙන් සේවය කරපු උත්තම පිරිස්. ඔය යුද්ධ පවතින කාලේ හැම ඒවත් එක්ක බැඳිලා ගිහිල්ලා ඒවට විශාල සේවයක් කරපු පිරිස් ඇති. දැන් වින්නතුනි ඔබ පොඩ්ඩක් හිතලා බලන්න ඔබගේ හුස්ම පොද පොඩ්ඩක් ගියහම දැන් මොකද වෙන්නේ කියලා. ඔය හුස්ම පොද ගියොත් දැන් මොකද වෙන්නේ ඔබට? ඔය දැන් ඒක මම කිය මේ හැම කෙනෙම ලොකු සේවයක් කරපු පිරිස් මෙතන ඇති. නීතිඥවරු, වෛද්‍යවරු, එක එක ජාතිය පිරිස් මෙතන ඇති. හැබැයි ඔය හැමෝගෙම හුස්ම යනවා කියලා ඔබ දන්නව නේද? ඔය හුස්ම පොද ගියාට පස්සේ ඔබට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලුවද? කෙනෙක් හිතා ගන්න පුළුවන්. නෑ මගේ මං ආයි උපදින්නේ නෑ කියලා. ඒක පින්වතුනි දෘෂ්ටිය. මං ආයි උපදින්නේ නැහැ කියන එක දෘෂ්ටියක් විතරයි. අද්දුට ප්‍රත්‍යක්ෂ දේවල් අපි තුල තියෙනවා. මේවා ගොඩාක් අධ්‍යයනය කරලා අද්දුට ප්‍රත්‍යක්ෂ දේවල් තියෙනවා පින්වතුනි මේ මිනිස්සයන්ට වෙන දේවල්. මේ කාලේ උපදින කෙනෙක් මොන ආගමේ වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ කාලේ උපදින අය 99.99%ක් මැරිලා මල පෙරේතු වෙනවා. ඔබ මේක මොනතරම් දුරට විශ්වාස කරනවද දන්නේ. මේ කියන එක විශ්වාස කරගන්න බැරි වුණොත් මේ යථා ධර්මයේ අහගෙන යනකොට ඔබට තේරෙයි. පටිච්ච සමුප්පන්න ධම්ම න්‍යායට අනුව ඔබ කරන දේවල් වලට අනුව කොහෙද යන්නේ කියලා. මම මේ ඔබ කියන නමින් හඳුන්වන්නේ මෙතන ඉන්න පිරිස විතරක් නෙමෙයි. ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ හැම කෙනෙකුටම තමයි මම මේ ඔබ කියන නාමයෙන් ආමන්ත්‍රණය කරන්නේ. හැබැයි යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයේ ඉක්මවලා තියෙනවා නම් සෝතාපන්න ඵලයට පත් වෙලා තියෙනවා නම් ඒ අයට මේ කියන එකක්වත් අදාළ නැහැ. මොකද ඒ අය පින්වතුනි සතර අපායට යන්න හේතුවක් නැහැ. යථා ධර්මයේ තේරුම් ගන්න. ඒකයි මං කිව්වේ මොන ආගමේ වුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් මං ඔබට කියන්න යන්නේ මේ ඔබට බේරෙන්න මගක්. මොකද පින්වතුනි මිනිස්සු අල්ලලා ඔබ ඔබලා තියෙන්නේ මේ ලෝකෙට. දැන් ඔබට හෙල්ලෙන්න බෑ. දැන් ওই ලෝකයේ අස්සේ ඉඳගෙන තමයි ඔබ කටයුතු කරන්න ඕනේ. ওই ලෝකෙන් මිදෙලි යනවා අපි නම්. නමුත් ඔබට මිදෙන්න තව ගොඩාක් සද්ධර්මයේ අහන්න වෙයි. සද්ධර්මයේ අහලා යම් ප්‍රමාණයක් තේරුම් ගත්තහම අන්න එදාට ඔබට හිතේ මේක තුල ඉඳලා තව එක බිංදු මාත්‍රයක්වත් ඉඳලා වැඩක් නැහැ මෙතන නික්ම ගිහිල්ලා මේ ඉතුරු වැඩ ටික කරගන්න ඕනේ. ඒකට එන්න පින්වතුනි නිකන් බෑ. ඒකට සද්ධර්මයේ ශ්‍රවණය කරන සද්ධර්මයේ අවබෝධ කරන්න ඕනේ. ඒකයි මම කිව්වේ ඔබගේ ආගම දාන්න පැත්තකට මේ වෙලාවේ. ආගමක් කියලා කිව්වේ අර මනමන උසගත්ත සත්වයා හදාගත් එකක්. බුද්ධ ආගම කියලා එකක් නැහැ. මම එක ත්‍රිපිටකයේ එක තැනක සඳහනක් තියනවා නම් පෙන්වන්න ත්‍රිපිටකය දැකලා කරලා ඇතිනේ ඔබ. බුදුහාමුදුරුවන්ගේ එකම සූත්‍රයකවත් බුද්ධඝම කියන වචනේ තියෙනවද කියලා ඔයාලා බලන්න. බුද්ධඝම කියලා ඔය වචන හදන්නේ පින්වතුනි ආගම් වලට, ගම් වලට, නගර වලට ඔය ඔක්කොම වෙන් කරන්නේ රාජ්‍ය පාලනය පහසු කරගන්න. රාජ්‍ය පාලනය පහසු කරගන්න කියනවා මේක මේ පළාත. දැන් අර කියන්නේ අපි දකුණු පළාතේ වු. කියන්නේ දකුණු පළාතේ වු. දැන් කවුද ඔය පළාත හැදුවේ? ආදි කාලේ ඉඳලා එනවද පළාත? නෑ. අපි දකුණේ වුන්. දකුණේ වුන් කියලා කියන්නේ මොකද්ද? මේ දකුණු පළාතක් හදාගත්ත. ඒ හැදුවේ කවුද? කාට හරි රට පාලනය කරන පිරිසවලට මේක කරගෙන යන්න ලේසි වෙන හැදුවා මේක මේ පැත්ත මේක මේ පැත්ත මේක මේ පැත්ත ওই විදියට හැදුවා උඹලා බුද්ධාගමේ උඹලා ක්‍රිස්තියානියාගමේ උඹලා මේ මුස්ලිම් උඹලා Hindu උඹලා බර්ග ආදිවාසීන් ওই දේවල් ඔක්කොම හැදුවා හදලා දුන්න මිනිස්සුන්ට දැන් ඉතින් කොටා ගනියව පුළුවන් තරම් දැන් කා කොටා ගනියව එයි උඹ බුද්ධාගංකාරය උඹ ක්‍රිස්තියානිකාරය දැන් මොකද්ද කරන්න ඕනේ ජේසුස් වහන්සේ උඹලටයිති බුදුහාමුදුරුව උඹලටයිති දෙවියන් ජේසුස් වහන්සේ කාටද ආйти? ජේසුස් වහන්සේ කාටද ආйти? බුද්ධාගංකාරයන්ටද? ක්‍රිස්තියානිකාරයන්ටද? ඔය කාර්යෝනේ ඔක්කොම. මොකද ඔය ඔය ඔය ඔය ලේබල් එක ගහගත්ත කිසිම කෙනෙක් උත්තමයක් වෙන්න විදිහක් නැහැ. ඔය ඔක්කොම කාර්යෝ. පොලිස් කාර්යය කියලා අපි කියන්නේ. අන්න එහෙම කාර්යෝ. පින්වතුනි ජේසුස් වහන්සේ මේ මුළු ලෝකෙටම ආйти. උන්වහන්සේ මේ ලෝකෙට දෙන්න ආපු දේ මුළු ලෝකෙටම ආйти. ක්‍රිස්තියානියාට විතරක් ආйти කියලා කවුද කියන්නේ? මිනිස්සු ඔය මැනමැන උස්ස ගන්න ගති ලක්ෂණ. ක්‍රිෂ්ණ කියන කෙනාව මේ මුළු ලෝකෙටම ආйти. කවුරු හරි යථා ධමයක් මේ ලෝකෙට දුන්නම යම් ප්‍රමාණයක බුදුහාමුදුරුව කියන කෙනාව මේ මුළු තුන් ලෝකෙටම ආйти. අරායව මුළු ලෝකෙටමයිති බුදුහාමුදුරු තුන් ලෝකෙටමයිති කියලා කිව්වේ පිඟුදුනි බුදුහාමුදුරන්ට අනිත් අයට රීච් කරන්න බැරි තැන් වලට රීච් කරන්න පුළුවන් මේ ලෝකෙ. ඒක නිසා තමයි තුන් ලෝකෙටමයිති කියලා කිව්වේ. එතකොට පිඟුදුනි එහෙනම් මේ ශාස්ත්‍ර උන්වහන්සේලා ලෝකෙට බිහි වෙන්නේ මිනිසුන්ට කොටු ගහ ගන්න නෙමෙයි. උන්වහන්සේලාගේ ජීවිත තුළින් උන්වහන්සේලා අවබෝධ කරගත්ත යම්කිසි දහමක් මේ ලෝකෙට දෙනවා උන්වහන්සේ. එතකොට මේ මෝඩ මිනිහා මොකද කරන්නේ? අර හැමදෙස්ම මැනමැන උස්ස ගන්න ගති ලක්ෂණේ නිසා අපි මෙහෙමයි කියලා කොටු ගහ ගන්නවා. ඒක නිසා මම ඔබට කියන්නේ මේ මම කතා කරන්නේ සත්‍ය. මම ආද ඔබට ෆිසික්ස් ඉගන්නවා නම් ඔය ඕනෙම ආගමක කෙනෙක් ෆිසික්ස් ඉගෙන ගන්නවා නේද? දැන් ෆිසික්ස් පන්තියක් දැම්මොත් එම් ෆිසික්ස් පන්තියට මුස්ලිම් අයත් එනවා, ක්‍රිස්තියානි අයත් එනවා, Hindu අයත් එනවා, ඔය කියන හැම කෙනෙක්ම එනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ හැම කෙනෙක්ම ඉගෙන ගන්නවා කාගේද? කාගේ දර්ශනයද? විද්‍යාඥයන්ගේ දර්ශනය. විද්‍යාඥයන්ගේ දර්ශනය මුළු හැම කෙනෙක්ම ඉගෙන ගන්නවා. හැබැයි මේ ලෝකෙට විහිවෙච්ච මහා ශ්‍රේෂ්ඨයන්ගේ දර්ශනය ඉගෙන ගන්න වෙන්නේ කී දෙනෙකුට විතරද? බොහොම සුළු පිරිසක්. ඇයි? මනරැ උස්සගත්තා. ඒක නිසා මම ඔබට කියන්නේ පිංගතනි ඔය ආගම් ලේබල් ගහගන්න එපා. ජේසුස් වහන්සේගෙන් ඉගෙන ගන්න යම් දහම් කොටසක් තියෙනවා නම් ඒ දහම් කොටස ඕන කෙනෙක් ඉගෙන ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. තවත් මේ ලෝකෙට විහිවෙච්ච කෙනෙක්ගෙන් මහත්මා ගාන්ධිගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් පිංගතනි ඔබ ඉගෙන ගන්න. ඒ ඉගෙනගෙන එතුමගෙන් පිහිටක් ගන්න තියෙනවා නම් එතුමගෙන් පිහිටක් ගන්න. මේ දාර්ශනිකයෝ මේ ලෝකෙට බිහි වෙච්ච මේ උත්තම පිරිස. ශාස්ත්‍රුන් වහන්සේවත් බුදුරජාණන් වහන්සේ නමකකින් ගන්න පුළුවන් දේ පිංගුතුනි අනිත් අයගෙන් ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට දේශනා කරන්නේ ඔය අද මිනිස්සු හිතාගෙන ඉන්න දේ නෙමෙයි. ඔය බෞද්ධයා කියලා හිතාගෙන ඉන්න පිරිසක් නේද ලංකාවේ ඉන්නේ වැඩි හරියක්. ලංකාවේ විතර නෙමෙයි මුළු ලෝකෙම ඔය බෞද්ධයි කියලා කියා ගන්න පිරිසක් නිසා බෞද්ධ කියලා පිරිසක් මේ ලෝකෙ ඉන්නේ හරි අඩුවෙන්. මම ඔබට ඒක ඔප්පු කරලා පෙන්නන්න. මොකද මේ මූලික දේශනාවල් වල පිඟුදුනි මේවා තමයි අවශ්‍ය වෙන්නේ. මොකද අපි හිතාගෙන ඉන්නවා අපි බෞද්ධයි. අපි හිතාගෙන ඉන්නවා අපි පන්සල් යනවා. අපි හිතාගෙන ඉන්නවා අපි දාන දෙනවා. අපි හිතාගෙන ඉන්නවා අපි පින්කම් කරනවා. කටින කරනවා. අපි දැන් හරි මුදුනෝ. අපි ඔක්කොම කරලා ඉන්නේ දැන් අපි හරි ශ්‍රේෂ්ඨයි. දැන් මැරෙන්න විතරයිනේ. මැරිච්ච ගමන් තව දිසා දිව්‍ය ලෝක උපදිනවා කියලා හිතාගෙන ඉන්නේ. ටොයිලට් වල ටොයිලට් ලෑල්ල උස්සලා බැලුවා නම් පිඟුදුනි පෙරේතයෝ ඉන්න එක 10කට එහා පැත්ත. තමන්ගේ පරපුරේ. අසුචි කකා. ඔබටත් වඩා මහා ඉහළ මුදුන වෙන්නේ නැති. ඔබටත් ඉහළ මහා මේ හොඳට හම්බ කරපු හොඳ තාන්න මාන්න දරාගෙන හිටපුවයි වෙන්නේ නැති. පින්වතුනි, සක්විති රජුරු වුණත් කරන්න දෙයක් නැහැ. මේ සංසාරෙට වැහෙන්නට පස්සේ මේකෙන් කොහේ යනවද කියලා හිතා ගන්න බෑ. ඔන්න ඕකයි යථාර්ථය. නමුත් අපිට පින්වතුනි මේ ලෝක සත්‍යය විසින් අපි තුන ලේබල් ගහලා තියෙනවා. ලේබල් ගහලා තියෙනවා. ඔබ ගුරුවරයා. ඔබ අකවුන්ටර්. ඔබ ඉංජිනේරුවා. එහෙනම් දැන් ඕගොල්ලන්ට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් ඔබ ડોක්ටර්. දැන් මොකද්ද කරන් තියෙන්නේ ડોක්ටර්? ડોක්ටර් ලෙඩ්ඩු බල බල ඉන්නෝනේ. ඒවට අදාළ සල්ලි හම්බ වෙනවා, වාහනයක් දෙනවා, ඔක්කොම කරනවා. අන්තිමට පිංගුතුනි, ડોස්තර ලෙඩ්ඩු බල්ල අන්තිමට මොකද වෙන්නේ? අන්තිමට අවුරුදු 70ක් ගිහිල්ලා. නැත්තම් 65ක් ගිහිල්ලා දැන් පෙන්ෂන් යන්න හදන්නේ. පෙන්ෂන් ගියාට පස්සේ කරගන්න දෙයක් නැතිනකොට රින්ගනවා පන්සලකට, කෝවිලකට, පල්ලියකට. රින්ගල මොකද කරන්නේ? එතනත් මුදුන වෙලා කටයුතු කරලා ඉලා මැරිලා ගිහිල්ලා මල පෙරෙත් එක්කලා ඉන්නවා. ඕක තමයි සංසිද්ධිය. ඔබගේ මැරිලා දිව්‍ය ලෝකේ ගියා කියලා කවුරු හරි අහලා තියෙනවනේ. අපි පොඩ්ඩක් සලකලා බලමු. ඔය මුදුන් ගලා ඉන්න ඕනෙම කෙනෙක්. ටොයිලට් හොදන කෙනාගේ ඉඳලා ජනාධිපති දක්වා කවුරු හරි මුදුන් ගලා ඉන්නවනේ. ඕන කෙනෙක්. මරුණට පස්සේ මට ඇවිල්ලා කියන්න මං කියන්න ඉන්න දැන. මේක තමයි පිංගුදෙන යථා ස්වභාවය. මිනිස්සු හිතාගෙන ඉන්න නම් හරි හරි මුදුනේ. නමුත් යථා ස්වභාවය නම් පිංගුදෙන හිඟන්නන්ටත් අන්තයි. යථා ස්වභාවය. මැරිලා ගියාට පස්සේ මල පෙරේතය විඳින දුක මං කීපයක් කියන්න. මේ බුදුහාඳුනගේ කතාව නෙමෙයි මම කියන්නේ. මම අද්දුටු ප්‍රත්‍යක්ෂ දේවල්. මම විද්‍යාව වගේම පිංගුතුනි. මම විද්‍යාව කියලා ඉගෙන ගත්තේ සයන්ස් විතරක් නෙමෙයි. නමුත් සයන්ස් වලට මේ විද්‍යාව කියලා දාපු එකත් මහා මෝඩෙක්. ලංකාවේ භාෂාවේ විද්‍යාව කියලා කියන්නේ පිංගුතුනි මහා ශ්‍රේෂ්ඨ වචනයක්. විද්‍යාව කියලා කියන්නේ අවිද්‍යාව දුරුවීම. අවිද්‍යාව දුරුවීම තුලින් විද්‍යාව උද්පාදි කරගන්නවා. අවිද්‍යාව දුරුවීම තුලින්. හැබැයි ඔය සයන්ස් වලට විද්‍යාව කියලා දැම්මනම් ඒක මෝඩෙක්. මොකද සයන්ස් කියලා කියන්නේ විද්‍යාවක් නෙමෙයි. සයන්ස් වලින් කරන්නේ සයන්ස් කියලා කියන්නේ පිංගුතුනි තව දෙයක් හොයාගන්නකම් ඇත්ත. මම බොහෝම ඉහිලට සයන්ස් ඉගෙන ගත්ත එක්කෙනෙක්. සයන්ස් කියලා කියන්නේ තව දෙයක් හොයාගන්නකම් ඒක ඇත්ත. ඒ දේ හොයාගත්තට පස්සේ මොකද වෙන්නේ? අර මෙච්චර කල් ඔක්කොම හුරේ තියතිය හිටපු ඔක්කොම බොරු. දැන් ඊට පස්සේ හැම කෙනාම හුරේ තියන්න පටන් ගන්නවා අර සයන්ටිස් කියපු ටිකට. හැබැයි පිංගුතුනි සයන්ස් කියන දේ පොඩි එකේ ඉඳලා වැඩි වෙගෙන යනවා. නමුත් විද්‍යාව කියන එක පිංගුතුනි මහා විශාල ප්‍රමාණයක් ඇති වෙලා ෂේවෙවි යනවා. මහා විශාල ප්‍රමාණයක් විද්‍යාව ලෝකෙට පහළුණේ කොයි කාලේද? ශාස්ත්‍රුන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලේ. ඊට පස්සේ මොකද උනේ? දැන් ක්‍රමක්‍රමයෙන් හීනෙවි යනවා. විද්‍යාව සයන්ස් යන්නේ අනිත් පැත්තට. සයන්ස් පොඩියට පටන් අරගෙන ලොකු වෙවි උඩට යන වැඩ පිළිවෙලක් තියෙනවා. හැබැයි සයන්ස් සරණ ගියොත් එහෙම මොකද වෙන්නේ? අන්තිමට කිසි පිහිටක් නැහැ සයන්ස් සරණ ගියාම පස්සේ. මොකද හේතුව? සත්‍ය නෙමෙයි. එහෙනම් මේ විද්‍යාව කියන එක පිංගුතුනි යථා විද්‍යාව උත්පද්ද ගන්න උත්සාහ කරන්න. යථා විද්‍යාව. සයන්ස් විද්‍යාව නෙමෙයි යථා විද්‍යාව උත්පද්ද ගන්න උත්සාහ කරන්න. එතකොට දැන් ඔය මොනම තැනක හරි මේ හොඳට ඉගෙනගෙන ඒ ඔක්කොම කරගත්තට පස්සේ ඔන්න දැන් අපිට තියෙනවා හැම කෙනෙම ලේබල් ගහලා තියෙනවා. දැන් අපිට ලයිෆ්ස්ටයිල් එකක් කියලා එකක් තියෙනවා. මේවා පිංගුතුනි මේ සමාජය විසින් දීපු ගිනියෙදි. සමාජය විසින් දීපු ගිනි ගෙඩි ටිකක් තියෙනවා. අපි ওই ගිනි ගෙඩි වලට අහු වෙලා තමයි මේ ගමන යන්නේ. මම මේ කිව්ව කියලා ඔබ එකපාරට වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්න උත්සාහ කරන්නත් එපා. කිසිම කෙනෙක් වෙනස් කරගන්න උත්සාහ කරන්න එපා. පිංගුතුනි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න යථා ධම්ම ශ්‍රවණය වෙන්න ඔබට තේරෙයි මොකද්ද මෙතන වෙන්නේ කියලා. එක දවසකින් නෙමෙයි පිංගුතුනි අපි මේ අවබෝධයට ආවේ. මේ සද්ධර්මයේ මෙනෙහි කළා තමයි මේ දේවල් අපි තුරට ලබා ගත්තේ. ත්‍රිපිටක පරිශීලනය කළා. ත්‍රිපිටක වල ඇත්ත සත්‍ය මොකද්ද කියන්නේ? අද ඔය වැඩි හරියක් කතා වෙන්නේ බොරු. නිවන් මඟ එකක් කතා වෙන්නේ තව එකක්. නිවන් මඟ පැහැදිලිව පෙන්වන්න පුළුවන්. අද දේශනාවේදී ඒක කරන්න බෑ. මම දැන් දේශනා 100 ගාණක් විතර මේ YouTube එකට දාලා තියෙනවා. ඒවෙන් අන්තිම හරිය තියෙනවා. හොඳ ගැඹුරු දහම්. ගැඹුරු දහම් අධ්‍යයනය කරන්න අවශ්‍ය කෙනෙක් ඉන්නෝ නම් ඒ දේවල් අහන්න. නමුත් අද මේ ගැඹුරු දහම කතා කරනවට වඩා පිංගුදිනි ඔබ මේ යන පාරෙන් පොඩ්ඩක් මේ පැත්තට හරවන්න හදන්න. ඒක නිසා යථාර්ථවත්ව මේ දේවල් අවබෝධ කරගන්න. කිසිම දෙයක් එහෙයි කියන තැනින් ගන්න එපා. මේ සද්ධර්මයේ පිංගුතුනි තාර්කිකයි. මේ සද්ධර්මයේ මුතුපටක් වගේ එක එකට බැඳිලා තියෙන්නේ. එක එකට බැඳිලා තියෙනවා කියලා කියන්නේ පිංගුතුනි එක එකට වෙනස් දෙයක් එන්න හේතුවක් නැහැ. මෙතන යම් දෙයක් කිව්වනම් මේක ඉවර වෙන තැනත් එහෙම ඒකට බැඳිච්ච දෙයක් තියෙන්න ඕනේ. හැරෙන්න පරස්පර විරෝධී දෙයක් තියෙන්න හේතුවක් නැහැ. ඒක නිසා මේ යන දහම් ක්‍රමවේදයේදී පිංගුතුනි පරස්පර විරෝධී දෙයක් තියෙනවා නම් ඔබට පුළුවන් මේ සද්ධර්ම දේශනාවේ වුණාම කතා කරන්න. කතා කරලා ඔබට තියෙන සැක සියල්ල අරගන්න. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළුණේ ඔබට මේ යථාර්ථය කියලා දෙන්න. මේක වැහෙනවා තව ටික කාලෙකින්. ඇත්තටම පිංගුතුනි මේක වැහිගෙන ආවා. ලෝකෝත්තර අර්ථ ඔක්කොම වැහිගෙන ඇවිදilla. ලෞකික අර්ථයන්ගෙන් පිරුණා මේ ඔක්කොම. මම ඒ ඔක්කොම කීපයක් පෙන්වන්නම් ඔබට. ඔබ ওই ලෞකික අර්ථ දරාගෙන ඉන්න දේවල්. නමුත් මේ හැම එකම පිංගුතුනි මහා ලෝකෝත්තර අර්ථයක් තියෙනවා. ඒකයි මම කියන්නේ නිවන් මඟ එහෙමම තියෙනවා. නිවන් මඟ ලබන්න නම් පිංගුතුනි ආර්ය ලෝකෙ බිහි වෙන්න ඕනේ. කෙලෙස් රහිත මිනිසු බිහි වෙන්න ඕනේ ටික ටික. අද ඔබ හිතාගෙන නැති රහතන් වහන්සේලා මේ ලෝකේ නැහැ කියලා. ඇයි කතාවට දෙන්නේ එහෙමනේ? අන්තිම රහතන් වහන්සේ මලිය දේව රහතන් වහන්සේ කියලා තමයි දෙන්නේ ලෝකෙට. නමුත් පිංගුතුනි රහතන් වහන්සේලා වැඩි ඉන්නවා. අදටත් වැඩි ඉන්නවා. රහතන් වහන්සේලා පිරිනුවම් පානවා. මම ඔබට 13 වහන්සේලා පෙන්වන්නම් උන්වහන්සේලාගේ. පිරිනුවම් පාපු රහතන් වහන්සේලාගේ. මේ මෑත කාලේ පිරිනුවම් පාපු රහතන් වහන්සේලාගේ. ඒක තමයි පිංගුතුනි යථා ස්වභාවය. මේ සද්ධර්මය හීන වෙලා නැහැ. හැබැයි මිනිස්සුන්ගේ ගුණ හීන වෙලා. ගුණ හීන වෙච්ච කෙනෙක් තුල පිංගදෙන මේ සද්ධර්මය උපදින්නේ නැහැ. ඒකයි වෙනස තියෙන්නේ. වචනයක් කිව්වට පස්සේ ඒ වචනේට අර්ථ තියෙන ඕනේ තරම්. නමුත් ඒකේ තියෙන ලෝකෝත්තර අර්ථය ගන්න බැහැ හැම කෙනෙකුට. ඕනෙම දෙයක තියෙන අර්ථ ගොඩ අරියා. දැන් මම ඔබට ඔබගෙන් අහන්න එක වචනයක්. මට කියන්න ඔය බුද්ධ මේ ඔය බුද්ධාගමේ කියන පිරිස කියන්න. රාග කියන නමේ වචනේ තේරුම මොකක්ද? අද ඔය රාග කියන වචනේ ඇහිච්ච ගමන් පින්නදනි. ඔබගේ හිතේ ඇඳිලා යනවා එක රූපයක්. ඒ තමයි අර රාගයේ උණුසුම කියලා ගහලා තිබිච්ච පින්තූරේ. ලංකාවේ පාරක් පාරක් ගානේ රාගයේ උණුසුම දැන් පෙන්නනවා දැන් තිරගත වේ කියලා ගහගෙන ගියා. ඒකේ තියෙනවා අඩ නිරුවත් ගෑණියෙකුයි අඩ නිරුවත් මිනිහෙකුයි පින්තූරයක් ගහලා. දැන් ඕක දකින්න ලංකාවේ දරුවෝ ඔය ඔක්කොම හිතා ගන්නවා රාග කියන්නේ මොකක් කියලාද? සෙක්ස් කියලා. මගේ රාගය ඇවිස්සුණා. මට අර කෙල්ල දිහා දැකලා රාගය ඇවිස්සුණා. ඔය මිනිස්සු කතා වෙනවා. කෙල්ල දිහා දැකලා විතරද රාගය ඇවිස්සෙන්නේ? එහෙනම් කියන්නේ අර මට අර කෑම දැකලා රාගය ඇවිස්සුණා. මට අර රූපේ දැකලා රාගය ඇවිස්සුණා. මට අර සුවඳ ඇවිල්ලා රාගය ඇවිස්සුණා. ඊවලින් රාග කියලා කියන්නේ ඊට වඩා පරතරක් එහාට ගිය වචනයක්. නමුත් දැන් මොකද වෙන්නේ? රාගය සීමා කරගන්න අර පොඩි දෙයට. ඇයි එච්චරනේ දැක්කේ? දැන් වේදනාව කියන්නේ මොකක්ද? මට කියන්නේ වේදනාව කියපු ගමන් ඔබට හැඟෙන්නේ මොකක්ද? වේදනාව කියපු ගමන් ඔබට හැඟෙන්නේ මොකක්ද? රිදෙන එකක් ගැන නේද? ඉතින් නිවන වැහිලා නේද එතන? දැක්කද පිංගුදේ මේ පද වෙනස් වීම නිසාද මිනිසුන්ට යථා දහමින් යථා අවබෝධයක් ගන්න බෑ? මොකද ලෝක සම්මතයෙන් ඇවිල්ලා තියෙන පද ඔක්කොම වෙනස්. වේදනා කියලා කියන්නේ රිදෙනවට නෙමෙයි. වේදනා කියලා කියන්නේ පිංගුදේ වීමක් දැනෙනවට. ඇහැට රූපයක් එකතු වෙලා ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනකොට යම් රූපයක් ඇහි වැදුණයි කියලා ඇහැට දැක්කයි කියලා වීමක් දැනෙනවා. ඔන්න ඔය වීමක් දැනීමට තමයි වේදනා කියලා කියන්නේ. නමුත් හිතා ගන්නවා වේදනාව කිව්වම මොකද්ද? හිතෙනවා කියලා. ඉතින් වේදනානුපස්සනාව වඩනවා කියලා මොකද කට්ටිය කරන්නේ? කොයි හරි තැනක් හිතනකොට හිතෙනෝ හිතෙනෝ හිතෙනෝ දනින්ස හිතෙනෝ දනින්ස හිතෙනෝ අතර හිතෙනෝ අතර හිතෙනෝ අතර හිතෙනෝ කියලා භාවනා කරනවා. දැන් වැඩේද? දැන් නිවන් දකිද? තමන්ගේ දනින්ස හිතෙනකොට දනින්ස හිතෙනෝ හිතෙනෝ හිතෙනෝ හිතෙනෝ කිය කී හිතුව නිවන් දකිද? එහෙනම් පිංගුතුනි මුලින්ම නිවන් දකින්න ඕන අවිති මහා නරකාදී ඉන්නේ උන්නේ. උන්ටනේ රිදෙන්නේ. මෙහි රිදෙන්නේ මොනවද? පොඩ කකුල පොඩ්ඩක් රිදෙන එක රිදීමද? අර අවිති මා නරකාදී ඉන්නේ උනේ රිද්ද ගන්න. එහෙනම් පිංගුතුනි ඒකුන් එපා මුලින් නිවන් දකින්න. එහෙනම් මෙන්න මේ පද පෙරලි වෙලා තියෙනවා. ඒක නිසා තමයි පිංගුතුනි අද ඔය කට්ටිය නිවන් නෑ කිය කී කියන්නේ. ඉතින් ඔබගේ මේ ඔළුව මම එක පැත්තකට හරවලා දෙන්නම් අද පුළුවන් තරම් උත්සාහ කළා. ඔබ උත්සාහ කරන්න එතනින් එහාට මේ දහම මේ ෆලෝ කරගෙන යන්න ඉස්සරහට. අවශ්‍යය. තවත් හිතෙනවා නම් නෑ මේ කියන ඒවා වැඩක් නෑ මට. මේ ලෝකේ තමයි සාර, මේක කාගෙන ඉන්න ඕනේ කියලා ගිහිල්ලා බලන්න. මම කිව්වනේ මම මෙතනට ආවේ සාස්ත්‍රුන් වහන්සේට යුතුයකම කරන්න. පිරිසක් ඒව හදන්න නෙමෙයි. මෙච්චර කාලයකට පින්වතුනි කිසිම පිරිසක් මම හදලා නෑ. කිසිම පිරිසකට ගුරු වෙලා නෑ මම. ගුරු වෙන්නෙත් නෑ. නිවන් දකින්න යන පිරිසකට කල්යාණ මිත්‍රෙක් වෙනවා හැරෙන්න. අද ලක්ෂ 20කට විතර අධික ප්‍රමාණයක් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන රටවල් 44ක ලෝකේ තියෙන. ඔය කිසිම කෙනෙක් මගෙම දන්නෙත් නෑ, මාව දැකලත් නෑ. මොකද හේතුව පිංගුදෙනි මං ගෝපල්ලෙක් නෙමෙයි. මගේ නම හෝ මාව හෝ මිනිඳුන්ට ගියොත් එහෙම වෙන්නේ මොකද්ද? ලාභ කීර්ති ප්‍රශංසාවලින් මාව වහ ගන්නවා. ඔන්න ඔතෙන්දි මොකද වෙන්නේ මට? මගේ නිවන මට වැහිලා යනවා. ඒක නිසා ඒක වෙන්න මම ඉඩ තියන්නේ නැහැ කොහොම කළාවත්. ඒක නිසා තමයි පින්වතුනි ඔය කිසිම තැනක මගේ නමක්වත් මගේ රූපයක්වත් ගාවලා නැත්තේ. පැවිද්දට ගිහිල්ලවත් නමවත් රූපේවත් ගාවන්න මම ඉඩ තියන්නේ නැහැ. ඒ කියන්නේ පින්වතුනි සෝබන බෞද්ධයන්ට අපි ගාව ඉඩ නැහැ. ආ හාමුදුරුවෝත් ඇවිල්ලා පොඩ ෆොටෝ එකක් ගහමු අපි. ඈ කියලා මොන ෆොටෝ එකක් ගහගන්න? ඒ වගේ ඒවා නැහැ. සෝබන කාර්යයන්ට කිසිම අවශ්‍යතාවයක් නැහැ පිංගුතුනි. අපි ගාවට එන ඒවා ඒ සෝබන වැඩ කරන ඕන තරම් පිරිස ඉන්නවා. ඒ ඇත් එක ඉඳගෙන ලෝකෙම මුදුන වෙන්න පුළුවන්. නමුත් මේ සෝබ බුද්ධාගම නෙමෙයි මේ අරගෙන. මේක ප්‍රඥා ශාසනය. මොකද ප්‍රඥා ශාසනය පූර්ණේ කරගන්න උත්තරම පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ජාත සෝතාපන්න පිරිස ඉන්නවා. ජාත සෝතාපන්නයි කියලා කියන්නේ පසුගිය අද්භවයක සෝතාපන්න ඵලයට පත් වෙලා මේ අද්භවයේ උපදිනකොටම සෝතාපන්නේ. සත් අවුරුදු දරුවෝ ඉන්නවා පිංගුදෙන් ඇවිදලා පැවිදි වෙන උත්සාහ කරන. අම්මලාට වද කරන මාව පැවිදි කරන්න කියලා. සත් අවුරුදු දරුවෝ. මම එක කතාවක් ඔබට කියන්න මේ ළඟදි සිද්ධ වෙච්ච. ලංකාවේ ඉන්න වෛද්‍යවරු දෙන්නෙක්ගේ දරුවේ. ඒගොල්ලන්ට පිරිමි දරුවෝ හිටියේ නැහැලු. රුවන්වැලිසෑ ආම්දුරු ගාව ගිහිල්ලා වැඳ වැටිලා ඉල්ලීමක් කළාලු. අපි කරපු පින්බලෙන් මේ අද්භවයේ නිවන් දකින්න හේතු වාසනාව තියෙන උත්තම දරුවෙක් අපිට ලැබෙන්න කියලා. ඒ දරුවා කියන වෙලාවේ ඒ දරුවට ඒ පැවිද්ද ලබා දීලා ඒ සියලු දේ කටයුතු කරනවා කියලා. පින්වතුනි, එතන මේ පිරිමිදරුවෙක් නොලැබී හිටපු කෙනෙක් මේ. පිරිමිදරුවෙක් ලැබුණලු. මේ දරුවා පින්වතුනි මේ කතා කරන්න පටන් ගත්ත කාලේ ඉඳලා මේ දරුවා කතා කරන්නේ ධර්මය ගැන. මේ කතා කරන බණ අහගෙන ගිය අවුරුද්දේ උපන්දිනේට පහියක් ආදිවාසයෙන් දේවල් කිව්වහම මේ දරුවා කිව්වලු, අම්මේ මට එහෙම නෙමෙයි, මට හාමුදුරු කෙනෙක් වගේ වෙලා ෆොටෝ එකක් අරන් දෙන්න කියලා, ඒ ඇති කියලා. එතන ඒ දරුවව හාමුදුරු කෙනෙක් වගේ අඳලා ෆොටෝ එකක් අරන් දීලා තියෙනවා. ඒ දරුවා පින් නොබෝ කාලෙකින් ඔය ධර්මයයි ඔබයි කියන ආරාමේ පැවිදි අභිෂේකය ලැබෙනවා. බොහෝ දුරට ජාත සෝතාපන්නය වෙන්න ඕනේ ඔය පිරිස. තව බොහෝ පිරිසක් පින්විතින් එන්නේ ඉන්නවා. 60ක් 70ක් විතර පිරිසක් මේ වෙනකොට විවිධාකාර රටවලින් ඇවිදilla පැවිදින්න උත්සාහ කරනවා. ඒ අයට අවශ්‍ය සියලුම පහසුකම් සලසන්න වැඩපිළිවෙල අපි කරගෙන යනවා. ඔය එක්කෙනෙක්වත් පින්විතනේ බූදල් බලාගෙන පැවිදිනව නෙමෙයි. කන්න නැතුව පැවිදිනව නෙමෙයි. රට රාජ්‍යවල රස්සාවල් කරන බොහෝ මොහොතලි ඉගෙන ගත්ත ට්‍රක් ඩ්‍රයිවර්ලාගේ ඉඳලා සයන්ටිස්ට්ලා දක්වා මේ සමාජයේ අනුගත වෙලා හිටවු පිරිස් ඇවිදilla පැවිදිනවා. පැවිදිලා පින්වතුනි ඒ අයගේ භව ගමන කෙලවර කරගන්නවා. ඒ අය මහා ධර්මස්කන්ධයක් දරාගෙන ඉන්නවා මේ වෙනකොට. මොකද සද්ධර්මය අහලා පින්වතුනි යම් තැනකට ඇවිදilla දැන් ඒ අය පැවිද්දට සූදානම්. ඔබටත් ඒ தත්ත්වේ උදා වෙයි. ඒ தත්ත්වේ උදා වුණේ නැත්තම් පින්වතුනි ඔබට උදා වෙන தත්ත්වේ ගැන තමයි මම අර මුලින් කිව්වේ. ලේසියෙන් පහසුවෙන් හිතන්න එපා මේ දේවල්. අද මේ කාමයේ කියන දෙයට ඔළුව වැහිලා තියෙන නිසා ඔන්න දැන් කාමයේ කියන එකට ඔළුව කිව්ව ගමන් ඔන්න දැන් ටිකක් කේන් තියන්න පුළුවන්. ඕවා කියන්න හොඳයිද ප්‍රසිද්ධිය කියලා එහෙම. කාමයේ කියලා කිව්වහම ඒවත් මිනිස්සු හිතන් ඉන්නේ මොකද්ද? කාමයේ කියපු ගමන් ආයෙත් හිතා ගන්නවා එකම එක දෙයයි. මිනිස්සු පිළිගන්නේ කාමයේ කිය කාමයේ හෝ රාගයේ හෝ කිව්වහම සෙක්ස්. ඒක වැරදි. කාමයේ කියලා කියන්නේ සෙක්ස් නෙමෙයි. කාමයේ කියන මේ සෙක්ස් කියලා කියන්නේ පිංගුදෙනි කාමයෙන් පහෙන් එකක් විතරයි. ඔය ගෑනුන්ගේ ඇඟේ හැපෙන ආදිවාසයෙන් ඉන්න මිනිහෙකුට කියන ඕක මහා කාමුකෙක්. ඒ කියන එක හොඳට කුස්සියට ගිහලා හොඳට ඇදලා දානවා කුස්සියේ තියෙන කැම ටික ඔක්කොම. එතකොට ඌ මොකද? සමාජ සම්මතයට විතරක් ගන්න බෑ. සමාජ සම්මතේ නම් ගෑණියෙක් එක්ක වෙන උසුලුවක් විසුලුවක් කරලා ඒකේ හැංගී හැපිලා අර මේක කළොත් එහෙම ඒකට කියනවා කාමුකයා කියලා. සාලේ වැද්දේ ලොකු මේසයක් හදාගෙන ලෝකේ තියෙන කෑම වට්ටෝරු ටික ඔක්කොම හදලා ওই මේසෙ වටේ එලාගෙන ගෙදර හත් පහ හය දෙනාත් එක කනවා. එතකොට ඒගොල්ලෝ කාමුකයෝ නෙමෙයිද? එන ඒගොල්ලොත් කාමුකයෝ. මොකද පින්වතුනි කාමය කියලා කිව්වහම පංච කාමයක් තියෙන්නේ. ඒක කාමයක් කොහෙවත් දේශනා කළා නෑ සාස්ත්‍රුණාන්ති. පංච කාමයක් තියෙන්නේ. ඇස කන නාසය දිව ශරීරයේ කියන ඔන්න ඔය පහ ඔය කාම කියන කොටසට අයිති. එහෙනම් එකක් විතරක් ගන්න යන්න එපා. අර කවිතරක් නෙමෙයි කාමුකයා. ඔබට කෑමක් දැක්කහම ඒක කන්නම හිතෙනවනම් තව කෙනෙකුට කාන්තාවක් දැක්කහම ඒ කාන්තාවත් එක්ක යන්නම හිතෙනවනම් ওই දෙක අතර තියෙන වෙනස මොකක්ද? පර්ෆියුම් එකක් දැක්ක සුවඳක් ආවට පස්සේ ඒ සුවඳ කොහෙන්ද ආවේ කින්ද මන්ද කියලා හොයලා බලලා ඒ පර්ෆියුම් එක ගන්නම හිතෙනවනම් ඔය තුන් දෙනාගේ තියෙන වෙනස මොකක්ද? ලස්සන චිත්‍රපටියක් ආවට පස්සේ ඔය චිත්‍රපටිය බලන්නම හිතෙනවනම් ගායකයෙක්ගේ හොඳ සින්දුවක් එළියට ආවට පස්සේ ඔය සින්දුව අහන්නම හිතෙනවනම් ඔය පස් දෙනාගේ තියෙන වෙනස මොකක්ද? අද ලෝක සම්මතයෙන් හදාගත් එකක් විතරයි අර අහිංසකයට විතරක් දොස් කියන්නේ. ඒකටත් තියෙන එකම එක දෙයයි. කෙනෙකුට රූප බලන්න ආසාවක් දැඩි ලෙස තියෙන්න පුළුවන් පිංගුදේ තව කෙනෙකුට ස්පර්ශ කරන්න ආසාවක් තියෙන්න පුළුවන් දැඩි ලෙස. එතන ස්පර්ශ කරන්න ආසාවක් තියෙන කාට දොස් නගෙනවා අනිත් එකාල බොහොම හොඳ සුදනෝ. ඒක නිසා නේද පන්සල් වල පවා ටීවී තියාගෙන ටීවී බලන්නේ. ඇයි? කාමය කියන්නේ මොකක් හින්දාද? ස්පර්ශය විතරයි. ආ අපි හරි සිල්වත්. ඇයි? ආ අපි ඔය කාන්තාවොත් එක්ක නෑනේ. ඒකද දැන් සිල්වත්? එතන දැන් හොඳට රූප බලනවා නම් එහෙම මොකද වෙන්නේ? හොඳට ශබ්ද අහනවා නම් එහෙම මොකද වෙන්නේ? මම මේ කතා කරන්නේ පිටුදේ නිවනත් පොඩ්ඩක් මිශ්‍ර කළා. වැරදිච්ච තැන් ලෙහෙලා දෙන්න හදන්නේ. මොකද මෙතන ඉන්නවා හේතු වාසනාවන්තයෝ. සියල්ලෝම කියලා මට කියන්න බෑ. හේතු වාසනාවන්තයෝ කියලා කෙනෙක් ඉන්නවා බව පේනවා. ඒ හේතු වාසනාවන්තයෝ මේ සද්ධර්මයේ මනනාකොට අවබෝධ කරගත්තොත් මෙතනින් එහාට එයාගේ ජීවිතේට අනිත් අයට පුළුවන් පිටුදේ ටික ටික සද්ධර්මයට ඇවිදින්න ඉවරලා මේක අවබෝධ කරගන්න. මුස්ලිම් අය 1000කට යහමැත්ත මේ බණ අහනවා. හැමෝම අර උඩ මොට්ටක් කිලිය දාගෙන තමයි අහන්නේ. අපි කියනවාද මොට්ටක් කිලිය ලවන්න? නෑ. ඇයි? අපි ආම ප්‍රචාරය කරන්නේ නෑ. ඕනේ කෙනෙකුට මරද්ද මේ ශ්‍රවණය කර පුළුවන්. ශ්‍රවණය කළා තමන්ගේ ජීවිතයට ගන්න දේ ගන්න පුළුවන්. ක්‍රිස්තියානි අය මම හිතන එක 10කට වඩා එනවා පැවිදි වෙන්න. ආගම් වෙනස් කළා නෑ. ආගම් වෙනස් කිරීමේ කිසි අවශ්‍යතාවයක් නෑ. ආගම් වෙනස් කිරීමේ හිම අවශ්‍යතාවයක් නැහැ කාටවත්. කරන්න තියෙන්නේ මොකද්ද? සත්‍යධර්මයේ අවබෝධ කරගෙන නිවන් දකින්න වැඩ පිළිවිල යනවා. නිවන් දකින්න වැඩ පිළිවිල යනවා. මොකද්ද ආගම? ආගමක් නැහැ. මත් නැති ආගමක් කොහෙද මේ සත්‍යධර්මය හනයිද තියෙන්නේ? ආගම් නැහැ. දර්ශනයක් තියෙන්නේ. දර්ශනයක් කියලා කියන්නේ තියෙන්නේ දැකපු දෙයක් ෆලෝ කරනවා. දර්ශනේ. තව උත්මේ දැකලා ලෝකෙට කියපු දෙයක් තියෙනවා ඒක ෆලෝ කරගෙන යන ගමන ඉන්නේ. එහෙමනම් දැන් ඔබගේ ඔළුවෙන් ටික ටික මේ හේතු වාසනාවන්තයෝ ඉන්න පිරිසක් ඉන්නවා. අන්න ඒක නිසා ඒ අයට ඒ අයවත් විශේෂ කරගෙන සද්ධර්ම දේශනාව කරගෙන යන්නේ. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න පිඟුදනේ තර්කානුකූලව මේ දේවල් අල්ලගන්න. එහෙමනම් දැන් මේ ලෝක සත්වයා විසින් දීපු ගිනිගෙඩි තමයි මේ ඔක්කොම. ලෝක සත්වයා විසින් ගිනිගෙඩි දීලා දැන් අපි ඔය ගිනිගෙඩි වලට හිර වෙලා ඉන්නේ. ඔබට මතක නැද්ද ඔබගේ මේ තරු මේ දරු කාලේ? දරුවෙක් වෙලා හිටපු කාලේ ගැන සිහි කරලා බලන්න. ඔබ ඉපදිලා ලෝකෙට යන්තම් බහව තෝරගෙන දුවලා පැනලා ඇවිදින්න පටන් ගන්නකොටම අම්මයි තාත්තයි යල්ලලා ගැහුවා නේද ඔබ අධ්‍යාපනය කියන එක ඇස්සේ ඇතුලේ? හොඳට සිහි කළ බලන්න. ඔය අධ්‍යාපනයෙන් ඔළුව ගන්නකොට ඔබට අවුරුදු 23යි. නැත්තම් 25යි. ඊට පස්සේ ලෝක සත්වයා විසින් අල්ලලා ආයි ගැහුව ඔළුව රස්සාව කියන එක ඇස්සේ. ඒකෙන් ඔළුව ගන්නකොට 30යි. වාගෙට ඔළුව ගත්තේ ඒකෙන්. තාමත් ඔළුව අරන් ඉවර නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? අම්මයි තාත්තයි දෙන්න ආයි අලල එබුව මොකක් අස්සේද? කසාදේ අස්සේ ඔළුව. කසාදෙන් එළියට එනකොට දරුවෝ කියන එක අස්සේ ගැහුව ඔළුවයි. කවදක්වත් පින්වතුනි ඔබට වෙන්නේ මොකද්ද කියලා බලන්න ඔබට අවස්ථාවක් හම්බුනේ නැහැ. ඔය අවස්ථාව වෙන්නේ 65 බැන්නාට පස්සේ. එතකොට ඉතින් මොනව කරන්න? නිවන් දකින්න. අවුරුදු 65ක් බැන්නා. ඌව වෙන වැඩ නෙමෙයි. වෙන්න පුළුවන් බොහෝම කලාතුරකින් කෙනෙකුට නිවන් දකින්න වැඩ පිළිවෙල කරගන්න යන කෙනෙකුට අවුරුදු 65 විතර පැන්නට පස්සේ කොන්ද ගෙලින් තියාගන්න බෑ. විනාඩි 10ක් එක දිගට ඉඳගෙන ඉන්න බෑ. පුටු උස්සගෙන ඉන්නේ සිල් සමාදන්ගෙන දැකලා තියෙනවානේ. මම එයාට දොස් කියනවා නෙමෙයි. ඊගොඩනි ප්‍රමාද වැඩි. මේ ඔබට ප්‍රමාද නොවීම එක කරගන්න කියලා කියන්නේ යන්නේ ඒකයි. මම මේ කියන්නේ පැවිදි වෙන්න කියලා නෙමෙයි. ප්‍රමාද නොවී මේවට අනුගත වෙලා මේවා කරගන්න. මොකද සමාජය විසින් ඔබගේ ඔළුව ගහලා ඉවරයි. ඔබ මැරිලා පෙරේතෙක් වුණොත් ඔබගේ විරිඳයිද ඔබව බේරගන්නේ? ඔබ මැරිලා බල්ලෙක් වුණොත් එහෙම ඔබගේ විරිඳයිද ඔබව බේරගන්නේ? හා නේ මගේ ස්වාමි පුරුෂයා බල්ලෙක් වුණානේ මට කන්න දීලා මූ අඩන් තේට්ටම් කරලා සමාජයට විදොස් නාගලා ඔක්කොම කල්ලි ඉවරලා මටනේ කන්න දුන්නේ. අනේ දැන් මේක බල්ලෙක් වෙලානේ මේකව දැන් මං කොහොම හරි බේරගන්නවා කියලා බල්ලව ගන්න පුළුවන් දරගහසෙන්? නෑ. බල්ලා තමයි. එතකොට මොකද කරන්නේ? ගෙදරට ආවොත් එහෙම ගලකින් ගහලා පන්නන්නේ. තමන්ගේම දරුවෝ තාත බල්ලා වුණේ මක් කරන්න ගිහිල්ලාද? අර ගෙදර ඉන්නේ අයට සප පහසුව සලසන්න කියලා හිතාගෙන ලෝක සත්‍යයට පුළුවන් තරම් නිඳා අපහස කරලා කොහෙන් හරි තල්ලි හොයාගෙන ආව ගෙදර. මොනවා හරි අඩන් තේට්ටම් කළා. මොනවා හරි පගාවක් ගහගෙන දෙන මුදුනට වඩා යම් දෙයක් වැඩිපුර ලෝක සත්‍යයෙන් කඩාගෙන ඔය ඔක්කොම කරගෙන ආවේ මොකටද? අර ගෙදර අයට කන්න දෙන්න. ඇයි ගෙදර පිංගුදනි මෙතන හදලා තිනවනේ ලෝක සමාජය හදලා තිනවන ලොකු රාමුවක්. ඔය රාමුවස්සනේ දැන් ඔළුව ගහගෙන ඉන්නේ. ඒ රාමු වාසේ ඔළුව ගහගෙන ඉන්න ගහගෙන ඉන්න පිංගුතෙනි හිතන්නේ මොකද්ද? අනිත්‍යුන්ට වඩා මම ලොකුවෙන් හම්බ කරන්න ඕනේ. පරිප්පු විපතුයි කාලා හරියන්නේ නැහැ. අනිත්‍යුන් කන දෙයම කන්න ඕනේ. එතකොට තමයි දිරවන්නේ. අනිත්‍යුන් කන්නේ මොනවාද? ඒක කෑවොත් තමයි දිරවන්නේ. මොකද ඒක තමයි ගිහිල්ලා කතා කරන්න ඕනේ. මෙන්න මේ වගේ සමාජයක් අස්සේ ඉන්න අය Tamanට හම්බ වෙන සල්ලි ටික මදි පිංගුතෙනි ජීවත් වෙන්න. එතකොට මොකද කරන්නේ? එතකොට මොකක් හරි අදන්තේටමක් කළා. තව අහිංසක මිනිහෙක්ගේ සාක්කුවකට තට්ටු කරන්න හදනවා. ඔන්න ඔය වැඩපිළිවෙල තුල කරලා ඉවරලා කාටද මේ කන්න දෙන්නේ? අර ගෙදර ඉන්න පිරිසට. අන්තිමට ඕවෑ ණය ගෙවන්න වෙන්නේ කාටද? අර ගෙදර ඉන්න දරුවෙක් ණය ගෙවයිද ඔවට? ඒ දරුව හොරකම් කළේ, ඒ දරුව පගා ගැහුවේ, ඒ දරුව අරක කළාය, ඒ දරුව මේක කළාය. කරහු මිනිහ නේද ඒක විඳින්න ඕනේ. දැන් ඔන්න මැරිලා බල්ලා වුණා. දැන් මේ බල්ල බලු පැටිය වෙලා එනවා දැන් ගේ ඇතුළ. මේ මේ පුරුද්දට වගේ එන්න පුළුවන් වත්තට. ළමයා ගත්ත ගල දීලරිය බල්ලට. එතනින් එහාට පස්ස පණ නැතුව අවුරුදු 20ක් ඉතර ඉඳලා කුණු වෙලා මැරිලා යනවා අර බල්ලා. ඔබ බේර ගන්න කවුද එන්නේ? අන්නේ බේර ඔබ බේර ගන්න කවුරු හරි ඉන්නව නම් ඔබ ඕනේ නාඩගමක් නටන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පින්වතුනි ශාස්ත්‍රෝන් වහන්සේ නම් දේශනා කරන්නේ ඔය පුතාලා ගැන ආසාවෙන්. ඒකද? පුතාලා ගැන ආසාවෙන් කියලා කියන්නේ දරුවෝ ගැන. දරුවෝ ගැන මහා උඩඟුවෙන් ඉන්න. ධනය ගැන මහා උඩඟුවෙන් ඉන්න ෆිරිස්. අවසාන මොහොත වෙනකොට මහා විනාශයකට පත් වෙලා උන්වහන්සේ කියනවා තමන්ට තමන්වත් නැතිකොට අවසාන කාලෙදී දරුවෝ මොනව කරන්නේ? වස්තුව මොනව කරන්නේද? තමන්ට තමන්වත් නැතිකොට තමන්ට තමන්වත් බේරගන්න බැරි නම් පින්වතුනි මේ මොහොතේදී දරුවෝ කියලා මොනව කරන්න දෙවිදilla. එහෙනම් දැන් මම මේ ඔබට මේ කියන්නේ ඔබ බොහෝම හොඳ තාත්තලා. මම ඒක පිළිගන්නවා. අනිත් එකාගේ බෙල්ල කපලා ඒ බෙල්ලේ තියෙන රීරි මාංශය ගෙනහලා තමන්ගේ දරුවන්ට කවන බොහෝම හොඳ තාත්තලා. එහෙම හරි කරනවා. බොහෝම හොඳ අම්මලා. දරුවන්ට නම් මැරෙන්න දෙන්නේ නැහැ. ඒ තරම් ආදරෙන් බොහොම රැකවරණයෙන් සැලසෙනවා. බොහොම හොඳයි. ඒක කිසි වරදක් නැහැ. අම්මා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වීම තුල ඔබ ඔබ ෆේල් නැහැ. මොනෝ හරි කළා හරි කරනවා කොහොම හරි. බැරි වුණොත් තමන්ගේ අතක් කපලා හරි ලේ දීලා තමන්ගේ දරුවව ජීවත් කරවනවා. බොහොම ශ්‍රේෂ්ඨයි. ඔබ ඒ ටික කරන්නේ ඔබ ගැන ඔබ මොනවද හිතලා තියෙන්නේ? දැන් ඔබ හැමෝටම කරනවා. මෙතන ඉන්න අය අනිත් මිනිසුන්ට උදව්වත් කරනවා. කවුරු හරි ඇවිල්ලා උදව්වක් ඉල්ලුවොත් ඒකත් කරනවා. කවුරු හරි සල්ලි ටිකක් ඉල්ලුවොත් ඒකත් දෙනවා. ලෝකෙටත් ඔක්කොම දේවල් කරනවා. ඔබ ඔබට කරගත්ත දෙයක් කියන්න මට. ඔබ හිතනවාද ඔය ෂර්ට් එකක් අරගෙන ඇඳ කියලා ඔබට කරගත්තා කියලා? ඔබ ඔබට මොකද්ද කරගෙන තියෙන්නේ? ඔබට දෙන්න පුළුවන් ඇෂුරන්ස් එක මොකද්ද ඔබගේ මේ මේ අත්දැවීම් පස්සේ ඔබට වෙන දේ ගැන? පොඩ්ඩක් හිතන්න දැන්. ඔබ බොහොම ශ්‍රේෂ්ඨ පිරිස්. ඔබට දැන් ඊළඟට මොකද්ද වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ තාම පින්වතුනි අර ඔළුව ගහගෙන ඉන්නව දරුවෝ ඇස්සේ. ඔය දරුවෝ දීගෙත් දීලා ඉවර වුණාම ඔබට 60යි. ඊට පස්සේද කරන්න හදන්නේ? ඊට පස්සේ මොනවද කරන්න ඉතුරු වෙන්නේ? කිසි දෙයක් ඉතුරුවක් නැහැ කරන්න ඊට පස්සේ. ඊට පස්සේ කරන්න ඉතුරු වෙන්නේ නව ලෝකෙට වෙලා ඉන්න. සල්ලි තියෙනවනේ. එහෙම නැත්නම් රජයේ හොස්පිටල් එකට වෙලා ඉන්න. ගෙදර එනවා. නිවාඩුවට වගේ. නිවාඩුවට වගේ ගෙදර ඇවිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? ආපහු සරයන් ඉස්පිරිතාලේ. ආයි නිවාඩුවට වගේ ගෙදර එනවා. ආයි ඉස්පිරිතාලේ. ඕක තමයි කරන් තියෙන්නේ. පින්වතුනි මේ කඳ ඔබට අවුරුදු 55 60ක් යනකොට ඔබට පාලනය කරගන්න බෑ. මේ කඳවත් දරාගෙන බෑ ඔබට. මේ කඳවත් දරාගෙන බැරි ඔබ කොහොමද පින්වතුනි ඊළඟ අද්භවයේ සාක්ෂාත් කරගන්නේ? දැන් මම තව හොඳ උදාහරණයක් ඔබට කියන්න. මේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු. ඔබ හිතාගෙන නැද්ද ඔබ ඔය පින් කරනවනේ? මම ආයිත් සරයක් කියනවා පින්වතුනි මම මේ දේවල් කරන්නේ ඔබගේ යහපත උදෙසා. මේ දේවල් කියන්නේ. සුපර් මාකට් තියරි එකෙන් අහන්න. ගොඩාක් ගැටෙනවා නම් වගේ මොකද්ද කරන්න තියෙන්නේ? අතහැරලා ගන්න. ඕනේ නැති විතරක් ගන්න. මොකක් හරි එක දෙයක් අරගෙන යන්න. එච්චරයි. නිවන් දකින්න ඕන අය ඒ පැත්ත ටික ගන්න. කොහොම හරි. එතකොට දොස් කියන්න දෙයක් නැහැනේ කාටවත්. දැන් මෙන්න මෙහෙමයි. දැන් ඔය ගොඩාක් පිරිස් පිංකම් කරනවානේ. පිං කරන එක බොහොම හොඳයි. හැබැයි සමහර පිරිස් තුල තියෙනවා පිංගුදින මෝඩ දෘෂ්ටිය. ඒ මෝඩ දෘෂ්ටිය තමයි අපි මේ පිං කරනවා පිං කළා දිව්‍ය ලෝක යනවා කියලා. අපි පිං කළා දිව්‍ය ලෝක යනවා කියලා හිතාගෙන ඉන්නවා. පිං කරන්නේ නැහැ. මා බික්කවේ පුඤ්ඤානම් බායිත්. බුදුහාඳුර කියනවා මහණෙනි පිනට බිය වෙන්න එපා. සුගන්සේතං බික්කවේ අදි වචනම් පුඤ්ඤ. මහණෙනි සුඛයට කියන තව නමක් තමයි පින කියලා කියන්නේ. එහෙනම් අය බය වෙන්න දෙයක් නැහැ. බුදුහාඳුර ඒ පිනට බය වෙන්න එපා පින් කරන්න. හැබැයි අද ලෝක සත්‍යයේ වැඩි හරියක් පින් වෙතෙන හිතාගෙන ඉන්නවා පින් දිව්‍ය ලෝකේ යනවා කියලා. මර ත්‍රිපිටකයේ එක තැනක් පෙන්වන්න පින් කරපු කෙනා දිව්‍ය ලෝක යනවා කියලා තියෙන. ඔන්න දැන් ගැටෙන තැන. පින් කරපු කෙනා දිව්‍ය ලෝක යනවවත් පව් කරපු කෙනා අපාය යනවවත් කියලා. මහා සතුරුස දානීය දීපු කෝසල අල්ලිකාව මැරිලා කොහෙද ගියේ? දන්න අය දන්නවා. දවසකට අපාගත වුණා. එහෙනම් පින් කරපු අය දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒ කාලේ හිටපු සමහර ගණිකාව මැරිලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙනවා. දැන් එහෙමනම් දැන් මොකද වෙන්නේ? එහෙනම් පින්වතුනි දැන් මේ පින් කරපු අය දිව්‍ය ලෝකෙ යනවා කියලා කොනකවත් නැහැ. හැබැයි මෙන්න මෙහෙම එකක් නම් තියෙනවා සාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයේ. පින් කරන අය පින පරිසම් දුන්නොත් දිව්‍ය ලෝකෙ යනවා. පින් කරන අය පින පරිසම් දුන්නොත් දිව්‍ය ලෝක යනවා. පව් කරපු අය පව පරිසම් දුන්නොත් දිව්‍ය ලෝක යනවා. අපායට යනවා. ඔන්න ඔය කරුණු දෙක නම් කියලා තියෙනවා. පින් කරපු අය පින පරිසම් දුන්නොත් දිව්‍ය ලෝක යනවා. පව් කරපු අය පව පරිසම් දුන්නොත් අපාගත වෙනවා. ඔන්න ඔය කරුණු දෙක නම් තියෙනවා. එහෙනම් දැන් ඔබට දිව්‍ය ලෝකේ යන්න ඕනේ නම් නিত্য වශයෙන් දිව්‍ය ලෝකේ යන මාර්ගයක් තියෙනවද? ඔය පිනාස්සේ මං අහන්නේ. ඔය පිනාස්සේ දිව්‍ය ලෝකේ යන මාර්ගයක් තියෙනවද? නিত্য වශයෙන්. මං උදාහරණ මං තව එකක් අහන්නම්කෝ ඔබගෙන්. පොඩි කාලේ ඉඳලා අද මේ දක්වා මදුරුවෙක් හරි කූඹියෙක් හරි මරපු නැති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. මටවත් අත උස්සන්න බෑ. ඒක නිසානේ මේකෙන් අයින් වෙන්න හදන්නේ. ලෝක සත්‍යයේ ගිනිගුලි කකා ඉන්නේ නැතුව මේකෙන් ටක් ගාලා පැන ගන්න හදන එකනේ වැරදි කළා තියෙනවා. ඒ වැරද්දට දඬුවම එන්න තියෙනවා. සංසාරේ ගියොත් කන්න වෙනවා. ආයි අහන්න දෙයක් නැහැ ඒකේ. එහෙනම් මෙතන ඉන්න අය කිසිම කෙනෙක් ප්‍රාණඝාතීය අකුසලෙන් මිදිලා නැහැ. එකම ප්‍රාණඝාතයක් කරලා තියෙනවා. ඔබ දන්නේ විදිහට ප්‍රාණඝාත අකුසලයකට පරිසන්දීමක් වශයෙන් මොනවද ලැබෙන්නේ? අපාගත වීමක් නේද? එහෙනම් දැන් මෙතන අපාය නිදහස් වෙලා ඉන්නද කවුරු හරි? පිංගුතුනි ඔබට බය නැද්ද ඉතින්? ඔබ හිතනවාද මේ අපාය කියලා කියන්නේ බොහොම සුන්දර තැනක් කියලා? ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අර විද්‍යාව සරණ ගියේ එකාලා කවර ගෝයාවත් තල ගෝයා කරගන්නවා කන්න ඕනි වුණාම. ඒක නිසා දහ බලු වැඩ කරන්න ඕනි වුණාම පිංගුතුනි ඒකුන් ගේන පළවෙනි දේ තමයි ඔය අපායවල නෑ බං. ඔය බොරු කතා. අර බලන් අර හිඟන්න අර ඉන්නේ අපාය. අර බලන් අර අර මුදලාලි යන්න දීවි ලෝකේ. කොයිදින් තියනවා නම් පේන්නේ නැහැ. ඔහොම තමයි දෙන්නේ. එතකොට පිංගුතුනි අර දහ බලු වැඩ ටික කරගන්න ලේසි. අපායවල් නැත්නම් ඉතින් ඕනේ වැඩක් ඕනේ එකක් නේ. අපායවල් නැහනේ. යන්නනේ ඕනේ එකක් කරගත්ත හැකිනේ. Tamanḍa බඩ ගින්නක් අහම එහා පැත්ත එකයි කන කඩාගෙන කෑවත් ප්‍රශ්නයක් නැහැ. අපායක් නැහනේ යන්න. ඔන්න ඔය සංකල්පය තමයි ඉන්නේ. ඔය සංකල්පය හදාගන්නේ පිංගුතුනි පුළුවන් තරම් අර දහබළු වැඩ කරන අය. එහෙම කළා ලෝකෙට දෙනවා ලොකු ගිනි ගෙඩියක් අපායවල් එහෙම නැහැ කියලා. නමුත් පිංගුතුනි අපායව ගැන දකින අය විස්තර කළා තියෙනවා. අපායක් ගැන දකින්න පුළුවන් මේ ලෝකේ ඉන්න එකම උත්තරම සාස්ත්‍රුන් වහන්සේ. සාහතුන් වහන්සේ අපායවල තියෙන විස්තර ඔක්කොම කියලා තියෙනවා. මෙන්න මේව මෙන්න මේ ආකාරයට තියෙනවා කියලා. ඒවයි ආයුෂය පවා කියලා තියෙනවා. මෙයා මෙන්න මේවයි මෙන්න මෙච්චර ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. දිව්‍ය ලෝක කියලා තියෙනවා. දෙරණ තලපටන් 240,000ක් යොදුන්මත් පිහිටියා වූ ජාතුම් මහරාජකය. යම් දවසක පින්වතුනි ඔබ ආර්ය දහං උපදවාගෙන මේ අරහත්ත්වය සාක්ෂාත් කරගත්තට පස්සේ ඔබට මේ ලෝකේ අවශ්‍ය නැහැ. තව කෙනෙක්ගේ ඉල්ලීමක් මත මේක විනිවිද බලන්න පුළුවන්. ওই විනිවිද බලන වෙලාවට මේ පින්වතුනි මහා මේරු පර්වතය කියන්නේ මොකද්ද? මනුෂ්‍ය ලෝක කීයක් තියෙනවද? අපි හිතන් ඉන්නේ මනුෂ්‍ය ලෝක එකයි තියෙන්නේ කියලානේ. නමුත් පින්වතුනි මනුෂ්‍ය ලෝක තියෙනවා හතරක් මේ විශ්වයට අදාළව. මනුෂ්‍ය ලෝක හතරක් තියෙනවා. හැබැයි ඒවා මේ ලෝකෙට තියෙන දේවල්, ඒවා ගැන හොයන්න උත්සාහ කරන්න එපා. දිව්‍ය ලෝක හයක් තියෙනවා. එතන ওই දිව්‍ය ලෝක හයෙන් පළවෙනි දිව්‍ය ලෝක දෙක තමයි මනුෂ්‍ය ලෝකත් එක්ක සම්බන්ධ. අනිත් දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකත් එක්ක සම්බන්ධ නැහැ. ඒකයි කිව්වේ දෙරණ තලපටන් 240,000ක් යොදුන්මත් පිහිටියා වූ චාතුම් මහ රාජිකේ. පළවෙනි දිව්‍ය ලෝකේ. එතෙන් පටන් 240,000ක් යොදුන්මත් පිහිටියා වූ තාවතින්සේ. එහෙනම් පින්දුනේ දුර හිතන් ඔක්කොම තියෙනවා. කොයිවත් මනසේ ඇඳිච්ච නැමෙයි. එහෙනම් මේ විශ්වයේ පින්දුනේ මේ මනුෂ්‍ය ලෝකේ විතරක් නෙමෙයි. දිව්‍ය ලෝක තියෙනවා, අපායවල තියෙනවා. එහෙමනම් යම්කිසි පුද්ගලයෙක් මරණයෙන් මතු නිරයට ගියොත් ඒ තන මහා දරුණු දුක් සහිතයි. මම ඔබට සාස්ත්‍රුන් වහන්සේ දීප එක උපමාවක් කියන්නම්. ඔය අපායක තියෙන ස්වභාවය ගැන, අපායක තියෙන ආයුෂය ගැන ඔබ අහලද? සාරිපුත්‍රයන් වහන්සේ, සරියුත් මහරහතන් වහන්සේ, උන්වහන්සේ තථාගතයන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දේවදත්තට ඕනි වුණා බුදුහාඳුරන්ගේ මරලා බුද්ධ රාජ්‍ය ගන්න. දේවදත්තටත් හිටියා අග්‍රශ්‍රාවකෙක්. එයාට තමයි කියන්නේ කෝකාලික කියලා. දේවදත්ත බුදුහාඳුරන්ට දොස් කී කියනවා. කෝකාලික කියන භික්ෂුව සාරිපුත්‍රයන් වහන්සේට දොස් කී කියනවා. දවසක් ඔය කෝකාලික කියන භික්ෂුව බුදුහාඳුරු ගාවට ඇවිල්ලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ නම් හොඳයි, ඔබ වහන්සේ නම් ඉතින් ඔය කරගෙන යනවා වැඩ පිළිවෙල ඔබ වහන්සේ බොහොම හොඳයි. හැබැයි මට ඔය සාරිපුත්ත ඉන්නව නේද? මට නම් පෙන්වන්න බෑ. ආදිවාසීන් කී කිය විවිධාකාරයෙන් දොස් පරොස් නඟලා සාස්තුන් වහන්සේ ඉදිරියේ. ඒ වෙලාවේ සාස්තුන් වහන්සේ කියනවා, කෝකාලික සාරිපුත්ත කියලා කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක්, ප්‍රඥාවන්තිනතර අග්‍රස්ථානෙට පත් වෙච්ච මහා ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්තෙක්. ඕ වචන කියලා ඉවරලා මහා දුකකටපත් වෙන්නේ ඔබට. කියන දේ අහන්න නැතුව තුන් වතාවක්ම කිව්ව කියලා යන්න ගියා. පින්වදෙනි එයාගේ විහාරයට ගියාම ටික වෙලාවක් යනකොට පින්වතුනි මේ පොඩි පොඩි පොඩි බිබිලි දාන්න ගත්තලු මුළු ඇඟ පුරාම. මහා අපවාදයක් කළේ මේ ලෝකේ බුදු කෙනෙකුට විතරක් දෙවෙනි වෙච්ච මහා ප්‍රඥ සාරිපුත්‍රයන් වහන්සේට අපහාස කළා. පොඩි පොඩි පොඩි බිබිලි දාලා ඕක ලොකු වෙලා පින්වතුනි අන්තිමට මුළු ඇඟම වණයක් වෙලා මහා දුක් විඳලා අලියම් කාලේදී මරණයටපත් වුණා. ওই වෙලාවේ සහම්පති කියන බ්‍රාහ්මයා බුදුහාඳුර ගාවට ඇවිදිලා කියනවා, ස්වාමීනි මෙන්න මේ විදිහට නිന്ദා අපහත කරපු මේ භික්ෂුව මැරිලා ගිහිල්ලා පදුමනි රේ ඉපදුනා කියලා. ඔය වෙච්ච සිද්ධිය බුදුහාඳුරු අනික් භික්ෂුන් වහන්සේලා සමග කියද්දි එක හාමුදුරුව කෙනෙක් අහනවා, ස්වාමීනි පදුමනි රේට ආයුෂ කොච්චර තියෙනවද කියලා. මම මේ කතාව කියන්න උත්සාහ කරන්නේ පින්විතරින් පදුමනි රේට තියෙන ආයුෂ. මොකද ඇත්තටම ඔබ මේ ලෝකෙ ගැන ඔක්කොම දන්නවා. ඉන්ටර්නෙට් එක ගැහුවාම එන්නේ නැති ටික තමයි මම මේ කියන්නේ. ඉන්ටර්නෙට් එක ගැහුවාම එන ටික ඔබ දන්නවා. ඇමරිකාවේ ජනාධිපති කවුද? ගැහුවාම එනවා. ඔය ඔක්කොම ටික අරගන්න පුළුවන් ඔබට. නමුත් පින්වදිනේ ඔබට ගන්න බැරි ටිකක් තියෙනවා. ඒවා ඉතින් දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා පිළිගන්නේ නැතුව පැත්තකට දාලා නිකන් ඉන්නවා. ඒවා පිළිගන්නේ නැතුව පැත්තකට දාලා නිකන් ඉන්නකොට පින්වදිනේ Tamande යථාර්ථයේ තේරෙයි යම් දවසක. ඒ දවස එනකොට පින්වදිනේ ඔබ බොහොම ප්‍රමාදයි. ඔබගේ තරුණකමත් ඔක්කොම ගිහිල්ලා බොහොම වයසට ගිහිල්ලා ඔන්න ඔබ දැන් සූදානම් නිවන් දකින්න කියලා. ඒව කවදක්වත් වෙන වැඩ නෙමෙයි. ඔන්න සාස්ත්‍රුන් වහන්සේ පදුම නිරේ ආයුෂය කියනවා. උන්වහන්සේ දේශනා කරනවා මේ වෙලාවේදී, මහණෙනි එකම නිරේකවත් ආයුෂ මෙච්චරයි කියලා කියන්න බෑ. ආයුෂයේ අඩුම නිරේට කියනවා අබ්බුද නරකාදිය කියලා. ඒක තමයි ආයුෂයේ අඩුම නරකාදිය. ඔන්න ඔය අබ්බුදය කියන නරකාදී ආයුෂය වචන වලින් කියන්න බෑ, අකුරු වලින් කියන්න බෑ. උදාහරණකින් කියන්න. උන්වහන්සේ කියනවා 20 කාර්යයක තලපුරවපු කරත්තයක්. 20 කාර්යයක තලපුරවපු කරත්තයක අවුරුදු 100කට වතාවක් එක තල ඇටයක් අයින් කළොත් ඔතනේ තව අවුරුදු 100කට පස්සේ ඇවිල්ලා තව එක තල ඇටයක් අයින් කළොත් ওই විදියට තල ටික ඉවර වුණත් එකම අබ්බුද නරකාදීකවත් ආයුෂය ඉවර වෙන්නේ නැහැ. අබ්බුද වගේ 20 ගුණයක් නිර්අබ්බුදයට තියෙනවා. නිර්අබ්බුදේ වගේ 20 ගුණයක් අහහ නිරේට තියෙනවා. අහහ නිරේ වගේ 20 ගුණයක් අටට නිරේක තියෙනවා. අටට නිරේක වගේ 20 ගුණයක් සෝගන්ධික නිරේක තියෙනවා. සෝගන්ධික නිරේක වගේ 20 ගුණයක් පුණ්ඩරීක නිරේක තියෙනවා. පුණ්ඩරීක නිරේක වගේ 20 ගුණයක් උත්පල නිරේක තියෙනවා. උත්පල නිරේක වගේ 20 ගුණයක් පදුම නිරේක තියෙනවා. එහෙනම් පින්විතනි සුළුපටු දෙයක් දෙය කරගත්තේ. මුලාවට පත් වෙච්ච මිනිහෙක් කරගත්ත දේ බලන්න. දැන් කොයි කාලෙක ආයි එයිද ඔය මිනිස්සයා? මේ කටයුත්තක් මොකක් හරි දෙයක් පිනක් කරගෙන යම් සැපයක් කියලා දෙයක් අඳුනන බින්දු මාත්‍රීය සැපයක් මේ ලෝකේ තියෙනවා නම් ඔය සැපේ විඳින්න හරි. මේක තව කොයි කාලයකින් එයිද? තාම බුදුහාඳුරු පින්නම් පාල අවුරුදු 2500යි. අර තලයට ඉවර වෙන්නත් එක තලයටයක් අයින් කරන්න අවුරුදු කීයක් කියලාද කිව්වේ? අවුරුදු 100ක්. ඒ කියන්නේ දැන් තලයට තාම 25යි අයින් වෙලා තියෙන්නේ. 20 කාර්යයක තලපුරවපු කරත් එකකින් තලයට 25යි තාම අයින් වෙලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ හුරතල් වෙන්න එපා මේ ජීවිතෙත් එක්ක. ලෝක සත්ත්වයාගේ දින ගිනි ගෙඩි গিলින්න එපා. මහා අපරාධයක් ඔය කරගන්නේ. බල්ලෙක්ගේ ආයුෂය කොච්චරද? මේ දේවල් කියන්නේ පින්විතනේ ඔබ කෙරෙහි තියෙන අනුකම්පාවයි. මං කිව්වනේ ඔබ අපායට ගියා දිව්‍ය ලෝකෙට ගියා නිවන් දැක්කත් මගේ නිවනට ඒව හේතු වෙන්නේ නැහනේ. මගේ වීරය තමයි මගේ නිවනට හේතු වෙන්නේ. ඒක උදෙසා මං කරන්න පුළුවන් උපරිමයෙන් මං කරනවා. නමුත් මේ ඔබට මේක කියන්න හදන්නේ පිංගුතුනේ ඔබට මේක දන්නේ නැතුව ලෝක සත්‍යයේ ගිනි ගෙඩි කකා ඉන්නේ. අන්න ඒක නිසා. ඒ ගිනි ගෙඩි වලටමයි ඔළුව යන්නේ තනි කර. තරුණ ජීවිත නිකං අපරාධේ නාස්ති කරනවා. මාත් නාස්ති කළා අපරාධේ මගේ ජීවිතේ. හොඳ වෙලාවට තරුණ බව ඉක්ම යන කලින් මේවා තේරුණේ. දැන් නම් දන්න කෙනෙකුට දෙන්නේ නැහැ එතනින් එහාට යන්න. ගියොත් ඉතින් මට කරන් දෙන්නේ නැහැ. මම නම් පින්වතුනි මහරජිනගේ පුතාටත් කියනවා ගිහිල්ලා පැවිදි වෙන්න කියලා. මගෙන් ඇහුවොත් එහෙම. දුක නැති කරගන්න තියෙන එකම ක්‍රමය මොකද්ද කියලා. පැවිදි වෙලා මේ ශාසනය පූර්ණ කරගන්න කියලා. කිසිම කෙනෙකුට මම නම් මේ ලෝකේ එක බින්දු මාත්‍රයක්ව සාරයි කියලා කියන්නේ නැහැ. ඒ කාලේ සාරයි කියලා කිව්වේ නැත්තේ පිංගුතුනි සාතුරුන් වහන්සේ කියපු නිසා. නමුත් අද සාරයි කියලා කියන්නේ නැත්තේ සාතුරුන් වහන්සේ කියපු නිසා නෙමෙයි. බොහොම හොඳට අවබෝධයෙන් ඉන්නේ. බොහොම හොඳට අවබෝධ කරලා තියෙන නිසා එක තැනක්වත් පිංගුතුනි මේ ලෝකේ සාරයි කියලා නම් පේන්නේ නැහැ. මං අර ගත්ත කතාව බල්ලෙකුට ආයුෂ කොච්චර තියෙනවද? ඔබ කිව්වට විශ්වාස කරන්නේ නැහැ පිංගුතුනි බල්ලෙකුට ආයුෂ තියෙනවා ලක්ෂයක් විතර. අවුරුදු ලක්ෂයකටත් වැඩි සමහර බල්ලන්ට ආයුෂ. හැබැයි ඔබට ඔය පේන්න ඉන්න බල්ලට ආයුෂය කොච්චරද? 20ක්. පිටින් බලු අද්දවේ ලබනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මිනිස්සු හිතන්නේ ආ බල්ලා. දැන් ඌ බල්ලා අවුරුදු 20යි නෝක දුක් විඳින්නේ. එතනින් පස්සේ ඉතින් ආර්යානේ කළු බල්ලා. අර මිනිස්සු කියන කළු බල්ලා අන්තිම අද්දවේ වෙන්නේ නැති උන්ගේ. ආයි බල්ලෙක් වෙන්නේ නැහැ මෝ. අපි එක එක ආකාරයෙන් හදා ගන්නවා. බල්ලෙකුට ආයුෂය තියෙනවා පිංගුතුනි එක අඩුම තරමේ ලක්ෂයක් කෝටියක් විතර ආයුෂයක්. ඔබට ඔය පේන්න තියෙන්නේ ඔය බල්ලගේ මස්ලේ කය විතරයි. ඔබට කයවල් කීයක් තියෙනවද? ඔබට කයවල් තියෙනව 4ක්. දැන් පිළිගන්න කැමති වෙන එකක් නෑ සමහර විට. ඇයි? පේන්නේ එකයිනේ. පේනේම විතරක් පිළිගන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? පේනේම විතර නම් පිළිගන්නේ පින්වතුනි හැම දෙයකටම පොදු වෙන්න ඕනේ. එහෙනම් අද ඉඳලා ෆෝන් එක පාවිච්චි කරන්න බෑ ඔබ. ඇයි? මයික්‍රෝවේව්ස් රේඩියෝ වේව්ස් දැකලා තියෙනවද? නැහැ. ඉන්ෆ්‍රාරෙඩ් දැකලා තියෙනවද? අදෝ රක්ත කිරණ දැකලා තියෙනවද? නැහැ. එහෙනම් බෑ යූස් කරන්න. ඇයි? දැකලා නැහැ නේ. විශ්වාස නැහැ. ඒ මතවලට යන්න එපා. මනුස්සයා කියන කෙනාට සෙන්ස් තියෙන්නේ බොහොම පොඩ්ඩයි. මනුස්සයාට පේන්නේ පිංගතුනි මේ මහා විශාල ප්‍රදේශයකින් මනුස්සයාට පේන්නේ දෘශ්‍ය කලාපේ විසිබල් රීජන් එකේ තියෙන කොටස විතරයි. එතනින් එහාට අදෝරක්ත කොටස පේන්නෙත් නැහැ. පාර ජම්බුල කොටස, එවත් අල්ට්‍රා වයලට් කියන කොටස පේන්නෙත් නැහැ. පේන්නේ දෘශ්‍ය කලාපේ විතරයි. ඔය ටික දැකලා ඉවරලා කියනනම් මං එහෙට දකින්නේ විතරයි විශ්වාස කරන්න කියලා. මොඩයි. එතකොට කියයි නෑ මං සයන්ටිස්ට්ලා කියන්නේ ඉන්දන ඒගොල්ලෝ ඔප්පු කරලා පෙන්නලා තියෙනවනේ. ඒතර ඒගොල්ලෝ ඔප්පු කරලා පෙන්නපු නැති ටික. ඒගොල්ලන්ට ඔප්පු කරගන්න බැරි ටික. එතන ලෝකෙම ගොනා කියලා ඔබත් ගොනා වෙලා හරියනවද? අන්න ඒකයි මම කියන්නේ. මේව හොඳට තේරුම් ගන්න. මට අර බල්ලාගේ මස්ලේ කයත් පෙන්වන්න පුළුවන් ඔබට. හැබැයි එතනින් එහාට තියෙන අපිගෙන තව කයවල තුනක්. ඔබ හැම කෙනාට මෙහෙමයි. කර්මජ ශරීරය කියලා එකක් තියෙනවා. චිත්තජ ශරීරය කියලා තව එකක් තියෙනවා. ඍතුජ ශරීරය කියලා තව එකක් තියෙනවා. ආහාරජ ශරීරය කියලා තව එකක් තියෙනවා. එහෙනම් කර්මජ චිත්තද ඍතුද ආහාරජ කියන ශරීර හතරකින් හැදිච්ච චතුජ කායිකයෝ අපි. බ්‍රහ්මයෝ ත්‍රිජ කායිකයි. මස්ලේ කයක් ඒගොල්ලන්ට නැහැ. බ්‍රහ්මයෝ ත්‍රිජ කායිකයි. අපි චතුජ කායිකයි. අපිට තියෙනවා ආහාරජ කයක්. ඔය ආහාරජ කයට පිඟතුනි කෑම දෙන්න දෙන්න දෙන්න දෙන්න වැවෙනවා. හරියට ඔය ගේ පිටිපස්සේ තියෙන ගහට පෝර දාන්න පෝර දාන්න වගේ. පෝර දාන්න දාන්න මොකද වෙන්නේ ගහ? ඔබ පෝර ටිකක් දාලා ගහ වැවෙන්න එපා කියලා කිව්වොත් මොකද වෙන්නේ? නොවැවි තියෙයිද? නැහැ. අද අපේ මිනිස්සු මොකද කරන්නේ? පුළුවන් තරම් කෑදරකම් හදාගෙන ඉවරලා කනවා කනවා කනවා කනවා තොර තෝන්චියක් නැතුව කාලා කාලා කාලා ජිම් දුවනවා ඊට පස්සේ. හොස්පිටල් දුවනවා ඊට පස්සේ. මට කොලෙස්ටරෝල් මට දියවැඩියා මට අරක මට මේක. ඇයි ඒ? කාමුකයෝ. කෑමක් දැක්කහම කෑම විසින් තමන්ව පාලනය කරනවා මිසක් තමන්ට කෑම පාලනය කරගන්න බෑ. එහෙනම් කොහෙන් ගත්තත් එක කන්න ඕනේ මේක කන්න ඕනේ මේක කන්න ඕනේ මේක කන්න ඕනේ ඔක්කොම කාලෙ වෙලා තවත් මොකක් හරි ගෙනා දුන්නොත් පොඩි විහිළුවක් කරලා ඒකත් කනවා. කය කියලා කියන්නේ තනිකරම වැසිකිලිය. වැසිකිලිය යනවා අඩුම තරමේ තුන් පාරක්වත් දවසකට. වැසිකිලි පුරවන වැඩපිළිවෙලේ තමයි ඉන්නේ. දෝක තමයි ස්වභාවය. ලෝක සත්‍යයේ ගිනිගෙඩි ටික කෑවනම් පින්විතිනේ ඕක විඳවන්න වෙනවා. ඊට පස්සේ අන්ත දුක් විඳින්නේ දැකලා නැද්ද මෙච්චර විතර එකාලා. මෙච්චර විතර එකාලා උන් මොකද කරන්නේ? උන් කන්න ගියාම පින්වතුනි සාමාන්‍ය මිනිස්සු හතර දෙනෙක් විතර කෑම කනවා. ඕනේ. ඇයි මම මේ කියන්නේ අසනීපෝල්ට මහත් වෙන අය ගැන එහෙම නෙමෙයි. අසනීපෝල්ටත් මිනිස්සු මහත් වෙනවා. මේ රටවල වල ඉන්න එහෙම මහත් වෙන අය අසනීපෝල්ට. එහෙම අය ගැන නෙමෙයි කියන්නේ. ඔය සෙමාරේ මේ හැදිලා මහත් වෙන පිරිස ඉන්නවා. එහෙම අය ගැන නෙමෙයි මේ කියන්නේ. ඒක නිසා කවදා කාගේ දිහාවත් බලන්නේ එහෙම එපා. මෙයා මහතයි. මෙයා මහතයි. යා මෙයා මහතයි. හරි? ඒ පෘථග්ජන වැඩ පිළිවෙලට යන්න එපා. යථා ස්වභාවය අඳුනගන්න. එතකොට පිංගුදනි කනව කනව කනව එතනින් ගැලවුමක් නැහැ. එහෙනම් මේ ආහාරජ කයේ ස්වභාවය තමයි කන්න දෙන්න දෙන්න දෙන්න දෙන්න මේක වැවෙනවා. පොඩි කාලේ කන්න දෙන්න දෙන්න දෙන්න ඉහ උඩටත් වැවෙනවා හරහටත් වැවෙනවා. නමුත් මේ ඇට සැකිල්ල වැවෙන ප්‍රමාණයක් තියෙනවා. කොච්චර කෑවද එතනින් එහාට ඇට සැකිල්ල වැඩෙන්නේ නැහැ. ඒක නිසා යම් කාලයක් ගියාට පස්සේ උඩට වැවෙන්නේ නැහැ. ඊට පස්සේ වැවෙන්න පටන් ගන්නෙ පළලට. හැබැයි වැවෙනවා. ඔබ කන්න දීලා බලන්න. ඕක වැවෙනවා පිංගුදිනි උහුල ගන්න බැරි මට්ටම යනකම් වැවෙනවා. දිගටම දිගටම දිගටම දිගටම කකා හිටියොත් හරියට අර වත්තේ තියෙන ඇපල් ගහ වගේ. ආයි ඒක දෙකක් නැහැ. මේ ආහාරජ කයේ හැටි. ආහාර දෙන්න දෙන්න මේක වැඩෙනවා. ආහාර නොදී හිටියොත් මොකද වෙන්නේ? අර හුලම් බැස්ස වගේ ටික ටික ටික ටික ටික ටික ටික අඩුවේවි අඩුවේවි අඩුවේවි යනවා. ආයි ආහාර දෙන්න පටන් ගන්න. ආයි වැඩි වැඩි වැඩි වැඩි යනවා. හැබැයි ආහාරයෙන් පාලනය කරන්න පුළුවන් ශරීරය තියෙන එකයි අපිට. අනිත් තුනම පිංගතනි ආහාරයෙන් පාලනය කරන්න බෑ. එහෙනම් බල්ලෙක් මේ ලෝකෙට ජනිත වෙනකොට මුලින්ම අර මිනිස්සයා බල්ලා වෙද්දි මිනිස්සෙක් බල්ලෙක් වෙන්නේ කොහොමද? පටිච්ච සමුප්පන්න ක්‍රමවේදයක් තියෙනවා පිංගතනි. මේ පටිච්ච සමුප්පන්න ක්‍රමවේදයට අනුව මේක තේරුම් ගන්න. උඩින් බල්ලෝ බිහි වෙන්නේ නැහැ. කවුරුත් ඇවිල්ලා බල්ලෝ හදන්නේ නැහැ. ආ මං උඹ බල්ලෙක් කරනවා මෙතන් පටන් උඹ බල්ලෙක් කියලා එහෙම කියන්නේ නැහැ කවුරුත්. පටිච්ච සමුප්පන්න ක්‍රමවේදයක් තියෙනවා පිංගුදෙනි. යම් තැනකින් චුත වෙනකොට යම් තැනක උප්පත්තිය ලබන. ඔන්න ඔය පටිච්ච සමුප්පන්න ක්‍රමවේදයට අනුව තමයි මිනිස්සෙක් බල්ලෙක් වෙන්නේ. බල්ලෙක් වෙනවා කියලා කියනකොට පින්වතුනි බලූ කියන වචනේ තේරුම දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒකට නිරුක්ති පරිසම්මිදා ඥාන තියෙන උත්තරම පිරිසක් ඒවට නිරුක්ති කියනවා. බලූ කියලා කියන්නේ පින්වතුනි බහාලූ කියන අර්ථය. බහාලූ එක බලු වෙනවා අන්තිමට. බහාලූ කියලා කියන්නේ පින්වතුනි සත්බස බැහැර කරපු සත්පුරුෂයන් වහන්සේලා විසින් මේ ලෝකෙට සත්බසක් දේශනා කරනවා. තථාගතයන් වහන්සේ විසින්, ජේසුස් වහන්සේ විසින්, ප්‍රොෆට් මොහොමඩ් විසින්, ඔය ආදි වශයෙන් ඔය ඉන්න උත්තම පිරිසක් විසින් මේ ලෝකෙට සත්බසක් දේශනා කරනවා. ඒ සත්බස බැහැර කළා. මාන්නක්කාරයෝ තමයි මේවා කරන්නේ. ලොකු මුදුනක් වෙන්න හිතාගෙන ඉන්න පිරිස්. අර සත්බස බැහැර කළා තමන්ගේ බස දානවා මේකට. දාලිවිරලා සමාජයට මහ විනයක් කරනවා. ඕන්න ඔය බස බැහැර කරපු මිනිස්සු බහාලූ මිනිස්සු බලු වෙලා උපදිනවා ඊට පස්සේ. මානේන මක්කටෝ අදිමානේන කුක්කුරෝ. මානයට පත් වෙන එක වඳුරෙක් වෙනවා. අදිමානයට ගිය එක බල්ලෙක් වෙනවා. ඇයි අදිමානයට ගියාට පස්සේ මොකද කරන්නේ? තමන්ව රැකගන්න අර සත්බස ඔක්කොම ඉතින් අන්තිමට කැරකිලා ගිහිලා බල්ලෙක් වෙලා තමයි තියෙන්නේ. ඕන් ඔය බල්ලා වෙන එකට පින්වතුනි ආයුෂයේ තියෙනවා කර්මජ ශරීරයට ආයුෂයේ තියෙනවා අවුරුදු ලක්ෂ ගාණක්. එහෙනම් ඔන්න ඔය කර්මජ ශරීරයෙන් දැන් කර්මජ බල්ලා මොකෙට මුලින්ම බිහි වෙන්නේ? ඔය කර්මජ බල්ලා ලෝකෙට බිහි වෙලා ඒ බිහි වෙන සැනින්ම චිත්තජ ශරීරයත් ඍතුජ ශරීරයත් ලැබිලා සියුම් වූ ආහාරජ කයකින් ගන්ධබ්බ කායිකයක වශයෙන් ඔය බල්ල සැරිසරන. ඒ බල්ල සැරිසරන්නේ નિયમિત මෞකුසක් හොයාගන්න. උඩින් වැටෙන්නේ නෑ මේක දෙයක්වත්. ඒ નિયમિત මෞකුත සකස් වෙනකොට බැල්ලියකගේ කුසේ ඒ ශුක්‍රාණු ඩිම්බ එකතු වෙලා යුක්තාණු හැදෙනකොට අර ගන්ධබ්බයට අවස්ථාව ලැබෙනව අරකට ඇවිල්ලා බහින්න. අන්න ඒ වෙලාවේ සාස්ත්‍රුන් වහන්සේ ඒකට කියනවා ගන්ධබ්බෝ අවක්කන්ති හොන්ති. ඔන්න ගන්ධබ්බයාගේ ඔක්කන්තිය සිද්ධ වෙනවා ඒක ඇතුළට. අපේ මිනිස්සු ජාතිය කියලා හිතාගෙන ඉන්න එක. ඒකයි මම කියන්නේ සිංහදෙනි මේ සද්ධර්මයේ හැංගිලා ඉවරයි දැන්. මේ ඒවා මතු කර කර මේ නිවන් මඟ මතු කර කර දෙන්නේ මෙතනින් නිවන් දැක ගන්න පිරිසකට නිවන් දකින්න. බොහෝ පිරිසක් ඉදිරියේදී නිවන් දකින්නවා. මම ඒක නත් ඉස්සරහට කියන්න. අපි සමාධිය වලට දකින්න දේවල් ඒවා ඉස්සරහට කියන්න. අද ජාතිය කියලා හිතාගෙන ඉන්න මිනිස්සු මේ අර මෞකුසකෙන් එළියට එන එක තමයි ජාතිය කියලා. ඒක තමයි කිව්වේ දන්නේ නැතිකම. මොකද ඇහැට පේන්නේ ඔච්චරයි. නමුත් පින්වදින සරියුත් මහරහතන් වහන්සේ ජාතිය කියන එක විග්‍රහ කරන්නේ යා තේසං සත්තානං තම්හි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අවිනිබ්බත්ති කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාවෝ අයං මුච්චතාවසෝ ජාති. ඔන්න කියන විශාලතෝකයක්. ජාති සංජාති ඔක්කන්ති අමිරිබ්බත්ති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති වික්කවේ. නැත්තම් මෙන්න මේ කොටස තමයි ජාතිය කියලා කියන්නේ. එහෙනම් දැන් ওই මෞකුසකින් එළියට එන දරුවට ඔය ඔක්කොම හැදිලා තමයි එළියට එන්නේ. එහෙනම් කොතනද ඔය ජාති කියන එක තිබුණේ? ජාති සංජාති ඔක්කන්ති. ඔක්කන්තිය කියලා කියුවේ පින්වතුනි අර මෞකුසට බැහැගන්න එක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක ඇතුලේදී කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාවෝ. ස්කන්ධයන්ගේ පහළවීම සිද්ධ වෙලා මොකද වෙන්නේ? ආයතන පටිලාභය ලැබෙනවා. ඒ ආයතන පටිලාභය ලැබිච්ච කෙනාට තමයි අපි අතේ තියාගෙන හුරතල් කරන දරුවා. ඔතන්ට එන්න කලින් අර ගන්ධබ්බ කායිකයා බැහැපු එකට තමයි ඔක්කන්තිය කියලා කිව්වේ. ආන් ඒ ගන්ධබ්බ කායිකයාගේ උපත තමයි පින්වතුනි පූර්ණ කර්මජ වශයෙන් සිද්ධ වෙච්ච ජාතිය. එහෙනම් යම් තැනක ජාතියක් සිද්ධ වෙනවා කියලා කියන්නේ අන්න ඒකට. එහෙමනම් මෙන්න මේ කියපු අර බලු ගන්ධබ්බයට ආයුෂයේ තියෙනවා පින්වතුනි ලක්ෂ ගාණක් අවුරුදු. දැන් ඔන්න මේකට අහු වෙනවා මස්ලේකයක්. දැන් ඔන්න ඒකට රිංග ගත්තා. දැන් මම මේ කියන්නේ මේවා ලේසි පහසු වැඩ නෙමෙයි. අවුරුදු 20න් කෙලවර වෙන්නේ නැහැ මේවා. ඔබව බේර ගන්නයි කියන්නේ. ඔබෝ බේද ගන්න. දැන් ඔය ෆ්ලයිට් එකේ යනකොට ෆ්ලයිට් එක අනතුරට ලක් වුණොත් මුලින්ම අර මේ ඔක්සිජන් මාස්ක් එක දාගන්න කියන්නේ කාටද? දැන් ඔක්කොම ෆ්ලයිට් වල ගියා යන්නේ මේ ඉපචය නෙමෙයිනේ. තමන්ට. ඉස්සෙල්ලම තමන්ට දාගෙන ඊට පස්සේ දරුවට දාන්න කියලා නේද කියන්නේ? ඒකම තමයි මමත් ඔබට මේ කියන්න හදන්නේ. ඉස්සෙල්ලා මේ තමයි දාගෙන තමන්ව බේරගන්න. තමන්ව බේරගෙන පුළුවන් නම් තමන්ගේ දරුවන්ටත් මේක දීලා දරුවන්වත් බේරගන්න. මම මේ දේශනාව පින්වතුනි 3 වෙනි ස්ටෙප් එකේ විතර කරනම් ඊට වඩා බොහොම එහාට කතා කරනවා. ඊට වඩා එහා ගිය ගැඹුරු දහමක් සහ ගැඹුරු අවවාද ඔබට දෙනවා. නමුත් ඒ අවවාද මෙතන දෙන්න ගියොත් එහෙම ඔබට එපා වෙනවා බුදු දහම. හැබැයි අමතර කරන්න එපා පින්වතුනි, ඒ අවවාද මේ වෙලාවේ ඔබට ලැබෙන්නේ නැහැ කියන එක ඔබගේ අවසනාව. ඔබ දන්නේ නැහැ ඔබ දවසින් දවස ළඟා වෙන තැන මොකක්ද කියලා. ඒකෙන් මිදෙන්න අද ඉඳලා පටන් ගන්න. ඒකයි මං කිව්වේ හුරතල් වෙන්න එපා. බුදු දහමත් එක්ක හුරතල් වෙන්න එපා කිසිම කෙනෙක්. අර පන්සලකට ගිහින් මොදි පූජාවක් තියලා මේ ටිකක් කරලා ඔක්කොම කරලා දැන් හරි ඔක්කොම කෙලෙමි හිතා ගන්න එපා. මහා අසතුස දානි දීපු කෝසල මල්ලිකාවත් මැරලා අපාය නම් පින්වතුනි ඔබට අපාය යන්න කිසිම අවශ්‍යතාවයක්වත් නැත්නම්. එහෙනම් ඒකට තියෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදෙ මම දැන් කියනවා ඉස්සරහට. ඒකට කලින් බලා ගන්නක මේ බල්ලට වෙන වැඩි. දැන් මොකද වෙලා තියෙන්නේ? මේකට දැන් අවුරුදු ලක්ෂ ගාණක් තියෙන ඔන්න දැන් අහුණා මව්කුස. දැන් ඔන්න මව්කුසට බහැලා අර බලු පැටිය වෙලා ඉපදුනා. දැන් ඔබ ওই බලු පැටියව ගෙදර ගෙනල්ලා හුරතල් කරලා හදලා ඔක්කොම කල්ලි වෙරලා අවුරුදු 20ක් විතර බල්ල ජීවත් වුණා. ජීවත් වෙලා ඔන්න මැලා. දැන් අපි හිතනවා අනේ ඇති අන්තං ඒක මලා දැන් ඉතින් ඒක බලුවත් දවේ නිදහස් වෙන්නේ නැති කියලා. ඒකට දැන් තව ආයුෂ කොච්චර තියෙනවද? තාම අවුරුදු 20යි ගෙවුනේ. ගානක ආයුෂ වලින් තාම අවුරුදු 20යි ගෙවුනේ. දැන් ආයිසරයක් මින්ගොදේ මව්කුසක් නැත්තම් ආයි අර ගන්ධබ්බය වෙලා ඉන්නවා. ඉතින් ආයි මව්කුසක් ආපු ගමන් ඔකට රින්ග ගන්නවා. රින්ග එන ආපහු සැරයක් බල්ලෙක්. ඔබ දැකලා නැද්ද බින්දුනේ ලංකාවේ ලොන් හැලිච්ච කුණු වෙවි හැලි යන බල්ලන්ව? නිකන් හිතලා බලන්න. ඔය මත්තම තමන්ගේ ජීවිතේ උදන වැඩපිළිවෙල අපි කරද්ද? අවංකවම කියන්නකො අපි කරන්නේ නැද්ද ඕවා? අපි සත්බස ඉවත දානේ නැද්ද? අපේ වාසිය තක මේ ලෝකේ ඕනේ සාරධර්මයක් ඉවත දන්නේ නැද්ද අපි? ඒක කරනවා. අපිට මොකක් හරි අවාසියක් වෙන්න යනවනම් ඕනේ බොරුවක් මුලාවක් රෝඩාවක් කරලා හරි ඒ වාසිය උදා කරගන්න හදන්නේ නැද්ද? හැබැයි ඔය හැම එකකටම ප්‍රතිඵලයක් තියෙනවා. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඔබ ඕක ඔය කරන හැම දෙයක්ම කරනව ඇත්තේ ඔය හැම දෙයක්ම කරනව ඇත්තේ ඔබට නෙමෙයි. ඒක එහෙම තමයි. ඔබ වෙනුවෙන් නෙමෙයි ඕවා කරන්නේ. කරන ඕනේ දෙයක් කරන්නේ ඔබ වෙනුවෙන් නෙමෙයි. නමුත් ප්‍රතිඵලය විඳින්නේ කවුද? ඔබ. ප්‍රතිඵලය විඳින්නේ ඔබ. එහෙනම් මහ භයානකයි. අති භයානකයි. පොඩ්ඩක් එහෙම නෙමෙයි අති භයානකයි. කෙලින්ම හැරිලා තියෙන්නේ අපායට. ආයි අහන්න දෙයක් නැහැ. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මං කියනවට ඕනම් මැරිලා බලන්න. විශ්වාස නැත්තම් ඇවිල්ලා මාව හම්බෙන්න මලාට පස්සේ කවුරු හරි කෙනෙක්. අන්න ආවලා මලා. පිළිගත්තේ නැහැ ඒක කිව්වට. දැන් කොහෙද ඉන්නේ කියලා බලමු මොකද? අන්න එතකොට කියන්නම් ඉන්න තැන. ඕනම් ගෙනල්ලාම කතා කරුවාම පෙන්නන්න. එන්න එන්න පුළුවන් තැනක ඉන්නවනะ. එහෙම කළා තියෙනවා. හැබැයි මේ මැජික් කතා කරන්නේ නෙමෙයි මම මෙතනට ආවේ. ඒක නිසා මම ඒවා කියන්නේ නැහැ. ඔය ලොකු උජාරුවෙන් ඉන්නේ කාලේ මැරිලා ගිහිල්ලා ඉන්න තැන. බුදුහාඳුනායින් කාලේ විතර නෙමෙයි තියෙන අපේ ජීවිතේත් අපි ඕක කළා තියෙනවා. ගෙන්නලා තමන්ගෙම දරුවෙකුට වස්සලා කියලා කියපන් දැන් ඉන්න තැන කොහෙද කියලා. අනුහරි උඹට යාගන්න බැරි වෙච්ච තැනට මේ දරුවෝ ටිකවත් යන්න. ඔය මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්න කියපන් දැන් උඹ ඉන්න තැන. අන්නට පටන් ගන්නවා. මම මෙහෙමයි අනේ මම මේ කිව්වට මං ඇහුවේ නෑ. මම මෙහෙම කළා මෙහෙම කළා. ඒකයි වින්දින ස්වභාවය. මිදිලා නෑ. මිදිලා නැත්තම් ඉක්මනට මිදෙන්න. ඉක්මනට මිදුණා නම් මෙතනින් ගොඩේමක් තියෙනවා. කියන්නේ මහාන වෙන්න කියලා නෙමෙයි. මහාන තව ගොඩාක් අවබෝධ වෙන්න තියෙනවා. නිකන් එම් මහාන වෙන්නේ නැහැ. එතන වෙන්නේ පන්සලක් ආරක්ෂා කරගෙන අනුන්ගේ කරිකක් බලාගෙන ඉන්න. හොඳ අවබෝධයෙන් පැවිදුණා නම් මොකද වෙන්නේ? එතනින් එහාට පුළුවන් තමන්ගේ කාර්යතාවය ඉටු කරගෙන නිවන් දකින්න. අන්නේ නිවන් දකින්න දැන් මේ ධර්මයේ අවබෝධ කරන්න. තරුණ වයසේදී පටන් ගන්න. අවුල් හරත් පණිවිඩ කියන්නේ දැන් ටික ප්‍රක්කුයි. ඒ තමන්ටන් ගන්න 65 පරිදිපා. ආ පෙන්ෂන් ගියාම පෙන්ෂන් එකත් ළමයින්ගේ නමට හරවලම එන්නම්කෝ. ජයරත්නක තමයි එන්නේ කියන්නේ. ආරාමයට ඇවිල්ලා පැවිදි වෙන්නේ මොනවා කරන්නේ? ජයරත්න මල්සාලාවට එන්න කියන තියෙන ඔක්කොම මහන් ටික හරවල ඔක්කොම කරලා අන්න යන්න ඒ ගිහිල්ලා ඒතන ඒතුරු ටික එම්බම් එක කර. එහෙම නැත්නම් පින්වදෙනි මේ කරන්න තියෙන දේ තරුණ කාලෙ ඉඳක් මේ කොමාන කියන කාලෙදී අතපය පන තියෙන කාලෙ පටන් ගන්න. පටන් අරගෙන මේක බ්‍රාහ්මණ ධර්මයේ නෙමෙයි. බ්‍රාහ්මණිය තමයි හදාගත්තේ මේ ධර්මයේ මොකද්ද? බ්‍රහ්මචාරී ගෘහස්ත වානස්ත සන්‍යාසී අවුරුදු 60 පෙන්නට පස්සේ තමයි කෝවිලට ගිහිලා කෝවිදේ ඉගෙන කටයුතු කරන්නේ. එහෙම ඒවා නෑ මේ බුද්ධ ශාසනේ. ඒ ආගම වල එහෙම දේවල් නැති. නව බෞද්ධ පිටුනේ බුද්ධ ශාසනේ එහෙම දේවල් නැහැ. බුද්ධ ශාසනයේ තියෙන එකම එක ප්‍රතිවේදය ඒ තමයි පටන් ගත්ත දවස් කවදද අපිට ධර්මයේ අවබෝධ වුනේ? ඒ අවබෝධ වෙච්ච දවසේ ඉඳලා මේ ධර්මයේ පූර්ණේ කරමින් ඉදිරියට යන්නේ තියෙන්නේ. ඒකට අවුරුදු 55 හරි වෙනකන් ඉඳලොත් එහෙම වින්නදී මේක කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ මේකයි මම කිව්වේ මේ නිවන් දකින්නවා කියන කටයුත්ත ලේසි පහසු වැඩක් නෙමෙයි. හරි නිවන් දකින්න එක පොඩ්ඩක් පැත්තකට තියන්න. දැන් සතර පාය නිදහස වෙන උත්සාහ කරන්නේ නැති. අඩුම තරමේ දැන් බල්ලෙක් වෙන්න කැමතිද? ඔය කියපු જાතිය බල්ලෙක් වෙන්න කැමතිද? දැන් ඔබ හිතමු ඔබ විශ්වාස කරන්නේ නැහැ මතු උප්පත්තිය. දැන් මතු උප්පත්තියක් විශ්වාස නොකිරීම තුළ ඔබ බල්ලෙක් වෙන එක නැද්ද? දැන් ඔබ විශ්වාස කරන්නේ නැහැ කරපා ගත්තට මැරෙනවා කියලා. දැන් බෙල්ල කපතොත් මොකද වෙන්නේ? ඔබ මැරෙන එක නේද වෙන්නේ? ඔන්න ඕකනේ යථා ස්වභාවය. එහෙනම් ඔබ පිළිගත්තත් ඇතත් පින්වතුනි මේ ලෝකේ දහම් ණයක් තියෙනවා. ඒක මේ බුදුදහම නෙමෙයි. මේ ලෝකේ දහම් න්‍යායක් තියෙනවා. ඒකට තමයි කිව්වේ සත්‍ය කියලා. ඒකයි මම කියන්නේ මේකට බුදුදහමත් අරම මොකුත් ගාව ගන්න එපා. සත්‍ය කතා කරගෙන යන්න. ඒ සත්‍යයට අනුව ගලපල බැලුවට අසේ පිටුදින වෙන දේ මන්ට හිතා ගන්න පුළුවන්. අන්න ඒ සත්‍ය දහම් න්‍යාය තමයි මම ඔබට කියන්නේ. දැන් එතකොට මම එවලේ ඔබගෙන් ඇහුව මේ දක්වා ප්‍රාණඝාතයක් නොකරපු කෙනෙක් ඉන්නවද? එහෙනම් කාටවත් අත උස්ස ගන්න බෑ කරලා තියෙන. එහෙනම් අපාය දෙතර නැඹුරු වෙලා ඉන්නවා ඒක මොහොතක් හරි. හොරකමක් නොකරපු කෙනෙක් ඉන්නවද? අඩුම තරමේ පිංගතුනි පොඩි කාලේ ඉස්කෝලේ එහා පැත්තේ හිටපු යාළුවගේ මගේ මකනේ සුවඳ නෑ මුගේ මකනේ සුවඳයි කියලා. ඔය සුවඳ මකනේ හිමීට උට දෙන්නේ නැති වෙන හාක්කු විදාගෙන ගෙදර ගිහිලා අම්මගෙන් තාත්තගෙන් ගුටි නොකාපු අවස්ථාවක් හරි තියෙනවද කියලා හිතලා බලන්න ජීවිතේ. අපේ මිනිස්සු හොරකමට හිතන්නේ මොකද්ද? හොරකම කියලා හිතන්නේ කවහරි පොකට් එකක් ගැහුවා නම් ගෙදර තියෙන බඩුවක් අරන් ගියා නම් අන්න ඒක තමයි හොරකම කියලා හිතන්නේ. නමුත් වැඩ කරන දණින් පෑන් අරන් ගිහලා තමන්ගේ දරුවට දෙන එක හොරකම නෙමෙයිද? වැඩ කරන දණින් පෙට්‍රල් ගහගෙන තමන්ගේ ගමන් යන එක හොරකම නෙමෙයිද? සමා වෙන්න. මම මේ කියන්නේ මේ හොරකම කියන එක පිංගුතුනි අපි අර්ථ දක්ව ගන්න ඕනේ හරියට. මේ හොරකම කියන එක අති භයානකයි පිංගුතුනි. උපසම්පදා වෙච්ච හාමුදුරු කෙනෙක් හොරකමක් කළොත් එහෙම ඒ උපසම්පදා වෙච්ච හාමුදුරුව පරාජිකයි. පරාජිකයි. ඒ කියන්නේ පරාදයි සංඝයාගෙන් අයින් වෙලා යන්න ඕනේ. ශාස්ත්‍රුණාන්දගේ විනය නීති ඒ තරම් මහ ප්‍රබල පාප කර්මයක් හොරකම කියලා කියන්නේ. මම මේ ඔබට කියන්නේ පිංගුතුනි ඔබ ඒව කරනවා කියලා නෙමෙයි. කියන්නේ මෙන්න මෙහෙම දේවල් ලෝකේ වෙනවා. එහෙනම් මේවෙන් පරිස්සම් වෙලා ඉන්න. ලෝකේ පොදි ගහගත්තා වගේ නෙමෙයි එතනින් එහාට වෙන මහ ගින්නි ගොඩ. කරන කලට පව් මිහිරිය මීසේ. සත්තු මරණ එක මරාගෙන කනවා සත්තුන්. ඒ සතාව පුච්චගෙන කනකොට හරි රහ ඇති. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පිංගුතුනි ඒකට අදාළ විපාක එනකොට මහා දරුණු ලෙස පරිසම් දෙනවා මේ දේවල්. මේ මහා දරුණු දුකක් විඳින්නේ. එහෙම ඔය හොරකම කියන එක යටතේ පිංගුතුනි ඕනේ තරම් දේවල් තියෙනවා. තමන්ගේ ෆෝන් එක ළඟ තියාගෙන ඔෆිස් එකේ ෆෝන් එකෙන් කෝල් කරන්න අය නැද්ද ඕනේ තරම්? තමන්ගේ ගෙදරට කොළ ටික ගේන්නේ නැතුව ළමයින්ට ලියන්න විභාගෙට ලියන්න හැරි මොනවා හරි කොළ ටික ඔෆිස් එකෙන් ගේන අය නැද්ද? ඔෆිස් එකේ වාහනේ තමන්ගේ වැඩවලට යූස් කරන අය නැද්ද? පැය 8කට මෙහෙ පැයට ගෙවනවනේ. මෙහෙ පැයට පවුම් 8ක් ගෙවනවනේ සාමාන්‍ය. නැත්නම් පවුම් 7යි ගානක් ගෙවෙනවා. ක්ලීනින් කරන අය මම දැකලා තියෙනවා. පැය 8ේ රස්සාවට ගිහිල්ලා කරන්නේ පැය 6යි. ඉතුරු ටික පොඩ්ඩක් පැත්තකට දාලා ඉන්නවා. මැනේජර් එනකොටම ක්ලීන් කරන්න පටන් ගන්නවා. ගිය ගමන් ආයි නවත්තනවා. මේ මොකක් අල්ලන්නද මේ හදන්නේ? ඔන්න බලන්න සිංහතුනි මේ මිනිස්සු විසින් මේ හදාගෙන ඉවරලා මේ ලෝකේ හරි සාරයි දැන් මේක අපි හොඳට හදාගෙන ඉන්න ඕනේ එක තට්ටුවේ නෙමෙයි අතු දෙකේ ගේ ගහ ගන්න ඕනේ කියලා. ලෝක සත්වයාට පුදුම අසාධාරණයක් නිකරන්නේ. ඔය ඔක්කොම හොරකම් ගණේට වැටෙන්නේ. සල්ලි හොරකම් කරන එක විතරක් නෙමෙයි. ඉතින් මේකද රත්තරන් බඩුවක් හොරකම් කරන් ගියොත් ඒක හොරකම නෙමෙයිද මහත්තයා? මේකද මේ වීදුර වතුර ටික බීලා මම මේක සාක්කුව දාන් ගියොත් හොරකමක් නෙමෙයිද? එහෙනම් ඔබතුමා මට කතා කරනවා මේකද අතුගාපන් කියලා. ඇවිදිනා මම මේ ගෙදර පැය 6ක් අතු ගන්න කියලා මම පැය 4ක් අතු ගාලි වෙරලා හිමීට ඉඳලා පැය 6 සල්ලි අරන් ගියොත් එහෙම මම පවුන් 16ක් මෙතුමගෙන් හොරකම් කළාද නැද්ද? හොරකම් කළා. එහෙනම් පිංගුදේ එදා හැම දවසකම අපි හොරකම් කරන්නේ නැද්ද? මොකක් හරි පොඩි හරි දෙයක් හොරකම් කරන්නේ නැද්ද? ඔය හැම හොරකමකටම පිංගුදේ අමු මහ නරකාදී ළඟ ඉන්න වෙනවා. මහා හොරකම් පොඩි හොරකම් කියලා දේවල් නෙමෙයි තියෙන්නේ. හැම හොරකමකටම අමුමහ නරකාදී ලගින්න වෙනවා. හැබැයි ලෝක සත්‍යය හදලා දීලා තියෙන මොකද? ආ, එයා මේ ලොක්කා. එයා ලොකු එක්කෙනා. එතකොට දැන් ලොකුකම තියාගන්න මොකද්ද කරන්න ඕනේ? lifestyle එක maintain කරන්න. දැන් lifestyle එක maintain කරන පිඟුතුනි ගිනි ගුඩි කන්නේ, ගිනි ගුලි. ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේට මහා අග්ගිනි කන්දෝපම සූත්‍රයේ, දුස්සීලව ඉඳගෙන බත්ගුලි කනවට වඩා හොඳයි ගිනි ගුලි කාපල්ලා. ගිනි ගුලි කාපල්ලා. නැත්තම් උඹලට අවීතිමා නරකාදි ලැබලා ගිනි ගුලි කන්න වෙන්නේ. ඔය ටික නෙමෙයිද පිඟුතුනි? එහෙමනම් එතකොට එහෙනම් කාට හරි කියාටවත්ම කියන්න පුළුවන්ද මම ජීවිතේම හොරකමක් කළා නැහැ කියලා? හැබැයි එහෙමයි ඉන්න පුළුවන් බොහොම කලාතුරකින්. බොහොම කලාතුරකින් දුන් දේ විතරමයි ගත්තේ, නොදුන් දේ කිසිම බලාපොරොත්තුවක් තිබුණ නැහැ. දුන් දේහිම්ම මං යපුණා. කාටවත් කියන්න බෑ. එහෙනම් පින්වතුනි හොරකම් කළා තියෙන ඕනේ තරම් ජීවිතේ. හැබැයි ඒ හොරකම් සමහර වෙලාවට හොරකම් විදිහට සමාජ සම්මත නැති වෙන්න පුළුවන්. බොරු කියලා නැද්ද? දැන් මේ පෙන්වන්නේ, මේ එකින් එක පෙන්වන්නේ පින්වතුනි, අපි මේ දේවල් කළා තිනවන මේවට විපාක එනවා. මේ විපාක වලින් බේරෙන්න එකම ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ ඒ ක්‍රමය කියලා දෙන්න හදන්නේ. ඒකයි ඕකෙන් බේරෙන්න පුළුවන්. කවුරු හරි මේ දේවල් කළා තියෙනවා නම්, කළ නැති කෙනෙක් නැහනේ. මම ඒක කියන්නේ කතා කරන මම පබා ඕව කළා ඇති ඕනේ තරම්. එහෙනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මේකෙන් මිදෙලා යන්නයි ඕනේ. මේකෙන් මිදෙන්න එක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ දෙසන්න තමයි ආවේ ඇත්තටම. නමුත් ඒකට අවතීර්ණය වෙන්න පින්වතුනි ඉස්සෙල්ලා ඔබ මේ දෙන්න යන දේ අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් බව ඔබට පෙන්න ගන්න ඕනේ. මම මේ ඉස්සරහට කියන්න යන දේ ඇත්තටම ඔබ වගේ කෙනෙකුට ඕනේ කියලා. මම මේ බණ කියන්නේදී එක් පුද්ගලයෙක් දෙන්නෙක් ඉන්නවා මේ ලෝකේ. මේ දැන් කියන බණ එයාට කියන්නේ නැහැ. පුද්ගලයෙ දෙජාතියක් ඉන්නවා. ඒ තමයි පින්වතුනි සියලු ආශ්‍රවයන් නැසමු මහරහතන් වහන්සේලා. උන්වහන්සේලාට මේක කියලා වැඩක් නැහැ. අනිත් අය තමයි අනාගාමි වෙච්ච උත්තමයෝ. ඒ අයටත් මේක කියලා වැඩක් නැහැ. සක්‍රදේවේන්ද්‍රය ආවොත් එහෙනම් මම මොකද්ද කියන්නේ? ඕන් ඔහෙන් ඉඳගෙන මේ බණ ටික අහගන්න. ඇයි ඒ? හතර අපායි ඉක්මෝල නැන්නේ තාම. සෝවාන් වෙලා නම් ප්‍රශ්නයක් නැහැ. හතර අපායි ඉක්මෝල නැන්නේ. සක්‍ර දෙවියන් ලොකු නැහැ. ඒකයි කියන්නේ මේ සද්ධර්මයේදී සද්ධර්මයත් එක්ක සක්‍ර දෙවියන් ලොකු නැහැ. ඒකෙන් කියන්නේ මම මුදුනේ කියලා නෙමෙයි. මං නම් බොහෝම යටත් පහත් කෙනෙක්. ඔබත් එක්ක කතා කරද්දී වුණත් ඔබට පේනවා ඇතිනේ මං ඇවිල්ලා මේ බොහෝම පැත්තක දෙලා ඉන්න කෙනෙක්. මට මේ ලෝකේ අල්ලන්න තරම් වටින දෙයක් නැහැ පින්වතුනි. ඒක නිසා මම මේ ලෝකේ කිසි දෙයක් අල්ලන්න හදන්නේ නැහැ. කිසිම දෙයක් අල්ලන්න හදන්නේ නැහැ. ඔයේ පැත්තකට වෙලා ඉන්නවා. ලෝක සත්‍යය එක එක අර පොර පිටියට වැටිච්ච බලු රැළ වගේ මොකද කරන්නේ? මස් කට්ටකට පොර කන බලු රංචුවක් වගේ උදේ ඉඳලා රෑ වෙනකම් බලු පොර කාලා හවසට එනවා කූඩුවල. ඇවිදලා එතන පොඩ්ඩක් ඉඳලා ඉල්ල ආයේ උදේ පාන්දර පයින්න ආයේ පොර පිටියට පැනලා එකතු කරලා මොන හරි කර පොර කාලා එනවා. ওই ටික තමයි ඔබ ජීවිතේ. අද මේනකොට අවුරුදු 40යි නම් අවුරුදු 40ම කලේ. ඊට එහාට යමක් කරගෙන තියෙනවා නම් ඔබේ ජීවිතේ ඔබට හොඳට විමසිලිමත් හිතලා බලන්න කළා තියෙනවද කියලා. එහෙනම් දැම්මට කියන්නකෝ බොරුවක් නොකියප කෙනෙක් කවුරු හරි ඉන්නවද කියලා. දැම්මට කියන්නකෝ කේලමක් නොකියප කෙනෙක් කවුරු හරි ඉන්නවද කියලා. දැන් අලුත්ම කේලම් කියන විදිය මොකද්ද? මම මේ කේලමක් කියනවා කියලා නම් හිතන්න එපා. අරු මෙන්න මෙහෙම කතාවක් ඔයාට කිව්ව යාළුවා හින්දා මම මේ කියන්නේ. ඊගොඩනේ කේලම කියලා කියන්නේ මහා දරුණු භයානක දෙයක්. අති දරුණු භයානක දෙයක්. සාස්ත්‍රුන් වහන්සේ කියලා තිනවා කේලම නම් කියන්න එපා කොහොම කළා. ඒකට හේතුව මම ඔබට කියන්නම්. කෙනෙක් ඉන්නවා පින්වතුනි, ඒ කෙනාට කේන්තියක් යනවා තව කෙනෙක් ගැන. කේන්තියක් ගිහිල්ලා ඉවර වෙලා ඒ ගිය කේන්තිය නිසා ඒක කියනවා මම ඔකගේ බෙල්ල කඩලා යන්න ගහනවා වුණොත් එහෙම. කේන්ති ගිහිල්ලා ඒ කියන්නේ. අර ළඟ හිටපු අසත් පුරුෂයා මොකද කරන්නේ? ඒක අහගෙන ඉවර වෙලා ගිහිල්ලා අර මිනිස්සයාට කියනවා, අන්න උඹ අහුවෙච්ච ගමන් බෙල්ල කඩලා යන්න ගහනවා කිව්වා. අර මිනිස්සයාගේ මයිලකටවත් අත තියන්න කිසිම ඌවණාවක් තිබුණේ නැහැ. කේන්ති ගිය නිසා ඒ වචනේ කිව්වා. දැන් ගිහිල්ලා අර මිනිස්සයාට ඔහු කියපුව ගමන් දැන් මොකද වෙන්නේ? අරු ලෑස්ති වෙනවා, මගේ බෙල්ල කඩන්න කලින් මං ඕකගේ බෙල්ල කඩන්න ඕනේ. කොච්චර දරුණු පාප කර්මද බලන්න මේ කරන්නේ මිනිස්සු. මිනිස්සු හිතාගෙන ඉන්න හානේ හරි ඒවා මේ පොඩි දේවල්නේ. හරි පොඩි දේවල්නේ මං කේලමක් කියපුව එක. ඔය කේලම කියපුව එක ඇති පිංගුදුනේ ඔබ 25 වතාවක් අපාය යන ලක්ෂ වතාවක් අපාගත වෙන. එහෙනම් ලේසි පහත දෙයක් නෙමෙයි. එහෙනම් ඔබ බොරු කියලා තිනවා, කේලම් කියලා තිනවා, පරුස වචන කියලා නේද? අද මිනිස්සු පරුස වචන කියලා හිතාගෙන ඉන්නේ කුණු හරප වලට. කුණු හරප කියන්නේ එකක්, පරුස වචන කියන්නේ එක. කුණු හරප කියලා කියන්නේ කූ උන හරප. කූ කියලා කියන්නේ පහත් කියන දේ. කූ වෙච්ච හරප, පහත් වෙච්ච හරුපයක් තියෙනව නම් අන්නේ පහත් වෙච්ච හරුපෙට කියනවා කුණු හරප කියලා. ඕනෙම ලැන්ග්වේජ් එකක කුණු හරප කියලා කියන්නේ ලිංගික වචන. ඕනෙම ලැන්ග්වේජ් එකක කුණු හරපයක් කියලා කියන්නේ ලිංගික වචන. මොකද ලිංගිකත්වය පහත් කියලා ඕනෙම කෙනෙක් සලකනවා. ඒක නිසා මොකද කරලා තියෙන්නේ? ඒක පහත් කොට සලකලා ඒකේ වචන තමයි පාවිච්චි කරන්නේ මොනවටද? ඔය කුණු හරප කියලා ඕනෙම ලැන්ග්වේජ් එකක. හැබැයි ඉතින් උදේ පරුස වචන කියනවා ඊට වඩා වෙනස්. පරුස වචනයක් කියලා කියන්නේ තමන් කියන දේ තුලින් අනිත් කෙනාගේ අර පිපිලා තියෙන හිත පරු වෙනවන. ආන් ඒක පරුස වචනය. තමන් ඉස්සරහට කවුරු හරි එනවා පිපිච්ච හිතකින් බොහොම hina වෙලා එනවා. මේකෙන් බොහොම සතුටින් එන කෙනෙක්. උඹ කියලා කිව්වත් ඇති. ඒ වචනේත් ඇති. අර කෙනාගේ හිත පරු වුණා නම් ඒ දෙයට. ආන් ඒක පිංවිතනි පරුස වචනය. එහෙනම් දවසකට පරුස වචන කොච්චර කියනවද ඔබ? දැන් අම්මලා කියන්න පුළුවන්. අපි ඉතින් ළමයින්ට නම් ඔහොම කියනවා. කියන්නේ හදාගන්න. නෑ පිංවිතනි ඔය බොරු කියන්නේ. හදාගන්න නෙමෙයි ඔබට කේන්ති ගිහිල්ලා ඔය කියන්නේ. ඔබට කේන්ති ගිහිල්ලා ඔය කියන්නේ. හදා ගන්න නෙමෙයි. ඔබ ඉස්කෝලේක ගුරුවරියක් නම් ඔබ ওই වචන ටික කියයිද? ඒත් ඔබට තියෙන ඒ දරුවන්ව හදා ගන්නනේ. වැරදි කරන්න යන දරුවව හදා ගන්නනේ. කැමරාත් ඔක්කොම හයි කරලා එහෙම තියෙනවනะ. ඔබ කතා කරන දේවල් එහෙම ඔක්කොම රෙකෝඩ් වෙනවනะ. ඔබ ওই තමන්ගේ දරුවන්ට ওই කියන ඒවා කියයිද? ඔබට කේන්ති ගියාට පස්සේ දරුවන්ට කතා කරන විදිහක් තියෙනවනේ. ඒවට දෙමාපියෝ හදා ගන්නවා ලස්සන දේවල් excuses. අපි මේ දරුවන්ව හදා ගන්නනේ මෙහෙම කරන්නේ. මෙහෙම මේ මේ වචනේ බයින්නේ ඒ දරුවව හදා ගන්න. නෑ ඔබට කේන්ති ගිහිල්ලා. කේන්ති ගිහිල්ලා නම් ඔබ බයින්නේ පිංගුතුනේ ඔබට අප්‍රමාණ පව් පිරෙනවා ඔබගේ දරුවට උනත් කරන්න දෙයක් නෑ. හැබැයි කේන්ති ගිහිල්ලා නෙමෙයි නා. ඔබ දරුවට බයින්නේ. ඇත්තටම දරුවව හදා ගන්න නා. අන්න ඒක තුලින් ඔබට ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ කේන්ති අරගෙන නම් දරුවට වයින්නේ. ඔබගේම දරුවා. ඔබගේම දරුවා කියලා ඔබට කොහෙද තියෙන අයිතිය? ඔබගේ අයිතිය තියෙනවා නම් දරුවා මැරෙන එක නවත්ත ගන්නවා. දරුවගේ අතපය ගන්න එක නවත්ත ගන්නවා. දරුවගේ ඔය මූණ තව ටික ලස්සන කරලා එහෙම ගන්නකෝ. ලස්සන දරුවෙක් නිහිතාගත්තේ. ඔය ඇස් දෙක හොඳට හදලා ගන්නකෝ. දත් ටික හොඳට හදලා ගන්නකෝ. මොකද ඩෙන්ටිස් ගාවට ගිහලා ඔය අර කඩවටේ කම්බි වටවල බඳින්නේ. ඔබට මෙරිය ලස්සන හදලා ගන්න. ඔබගේ දරුවෝ කියලා ඒව නැහැ. ඔබ හදාගත්ත එකක් තිබුණාට. ඒකගේ කර්ම ඒකට පරිසම් දෙනවා. ඔබගේ කර්ම ඔබට පරිසම් දෙනවා. මහත්යාගේ නෝනාගේ කර්ම ඔබට එයාට පරිසම් දෙනවා. ඕක තමයි ක්‍රමවේදය. හිතාගෙන හිටියද මේක මගේ මේක අරකගේ මේක අරකගේ කියලා. නමුත් ඇත්ත தත්ත්වය අරකයි. එහෙනම් ඔය කොයි මොහොතෙත් පින්වදනේ Tamanට කේන්තියක් ගියද නම් අය පරුස වචන කිව්වේ. ඒතර පරුස වචනේට කුණු හරප නෙමෙයි. ඔබ කුණු හරප පාවිච්චි කරන්නේ නැහැ ළමයින්ට බයි. කුණු හරප පාවිච්චි කරන අනිත්‍යුන්ට බයි. පරුස වචන පාවිච්චි කරනවා හැමතැනම. ඔබ ආයතනයක අයිතිකාරයෙක් නම් ඔබ දවසකට පරුස වචන කීයක් කියනවද? දැන් ඔබ හිතා ඉතින් අපි එහෙනම් කොහොමද ආයතනයක් පාලනය කරන්නේ? ඒක ඉතින් මන් දන්නේ නැහැ. මං ආවේ ආයතන පාලනය කරන්න හැටි කියලා දෙන්න නෙමෙයි. මං ආවේ ඔබට සෙතක් කරලා යන්න. මේවා පිළිගත්තොත් ඔබට හොඳයි. පිළිගත්තේ නැත්නම් ඒත් ඔබ කරගෙන ගිහිල්ලා බලන්න. ජනාධිපතිතුමාට බණ කිව්වත් මට මේ ටික තමයි කියන්න ඕනේ. කරපු දේවල් පෙන්වලා දීලා එහෙනම් මෙතනින් මිදෙන්න ක්‍රම වේද? මොකද අපිත් කළා පිංගුතුනි ඒ කරපු දේවල් වලින් අපි මිදෙන්න තමයි මේ හදන්නේ. මේ ලෝකේ මේ සුද්ධ සාන්තුරු ලෝකේ පහළ වෙන්නේ නැහැ එහෙම. පොඩි කාලේ ඉඳලා අපි කරගෙන යන වැඩ පිළිවෙලක් තියෙනවා. ඕවා ඇදී ඔය පොඩි පොඩි ප්‍රාණඝාත කරන්න බෑ. මිනි මරු නැති එක ප්‍රාණඝාතයක් නෙමෙයි කියලා. නේ මම මිනි මරලා නැහැ. එහෙනම් ඒක පව් කරලා නැද්ද කියන්නේ? ඒ මිනි මරුපේක විතරද පව් කරන එක? ඒ මිනි මරගනේ මිනි මරණ එකට මිනි මරුවා කියලා කියනවා. ඉතින් මදන මදුරු මරුපේකට කියනොත් මදුරු මරුවා. ඔක මදුරු මරුවෙක්. ඔක කූමි මරුවෙක්. ඒව ප්‍රශ්නයක් නෑ. ඇයි? උන් පොඩි සත්තුනේ. උන්ගේ පණ පණ නෙමෙයිනේ. කාගේ පණද පණ? අර මැන මැන උස්ස ගන්න එකගේ පණ තමයි පණ. එද ඒ පණ තමයි ශ්‍රේෂ්ඨ. ඒක නිසා මදුරුවෙක් මැරුවොත් මේ මිනිස්සෙක් මැරුවොත් කොහෙද දාන්නේ? හිරේ. අලියෙක් මැරුවොත් ඒක ප්‍රශ්නයක් නෑ. හරකෙක් මැරුවොත් ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒකේ ඒකට දාන්න හිරයක් නෑ. මදුරුවෙක් මැරුවොත් දාන්න හිරයක් නෑ. හැබැයි හිරයක් තියෙනවා. මිනිස්සයාගේ ලෝකේ ඒ හිරේ නෑ. මොකද මිනිස්සයාගේ ලෝකේ හදාගෙන තියෙන්නේ මිනිස්සයව රැකගන්න විතරයි. නමුත් ඉංග්‍රීසි මේ විශ්ව හිරේ හැම සතෙක්ම එකයි. එහෙනම් අමතක කරන්න එපා මේ විශ්ව හිරේ ඒකාන්තේම මොකද වෙන්නේ? ඕවට දඬුවම් හම්බ වෙනවා. එහෙමනම් දැන් මේ දඬුවමින් මේරිච්ච කවුරුත් නැහනේ. එහෙනම් පින්වතුනි ඔබ මදුරුවෙකුට ගහද්දි චග්ගාල තලද්දි ඒකව කඩදාසි කොලයක් මට්ටමන තැලිල යන විපාකයක් ඔබට හම්බ වෙන නම් ඔබගේ ඇඟ උඩින් මොකක් යන්න ඕනේද? අර පාර තලන ගල් රෝලක් වගේ එකක් යන්න ඕනේ නේද? දැන් හිතා ගන්න පුළුවන්ද ඔබගේ ශරීරයේ තුලින් ওই පාර තලන ගල් රෝලක් යනකොට ඔබට මොන වගේ හැඟීමක් එයිද කියලා? මොන වගේ වේදනාවක් දැනෙයිද කියලා? ඕක කී වතාවක් දැනෙන්නේද? කී වතාවක් ඔබට ඕක දැනෙන්නේද? ඒකයි කිව්වේ පින්වතුනි මේ හුරතල් වෙන්න එපා. මහා භයානක අඩියක ඉන්නේ. තවදුරටත් ගිනි ගෙඩි කකා යන්න එපා. ජීවිත වෙනස් කරගන්න. ඔය යන්න තියෙන පාරෙන් මේ පැත්තට හරව ගන්න. ඔය මිනිස්සු ඔබව ඇදගෙන යන්නේ පින්වතුනි ඒකුණුත් එක්කම මහා අපාය ළඟින්. සතර අපායට යන්න. තිරිසන් යෝනිය, ප්‍රේතනිකාය, අසුරුනිකාය, මහා නිරය ඕවට ඇදගෙන යන්න ඔය යන්නේ. ඔතනට හැරෙන්නේ නැතුව ඔබගේ ඔය ජීවිත රෝදේ හදාගන්න මේ පැත්තට. ඒක හරවගෙන ඉවරලා පින්වතුනි තියෙන ප්‍රමාණයෙන් ජීවත් වෙන්න. ආගම මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ නේ පින්වතුනි. තව කෙනෙකුට කරදරයක් නොවෙන්න ජීවත් වෙන්න. අඩුම තරමේ ඒක දාගන්න. ඒව අදිස්ථාන කරන්න. මොකද හේතුව පින්වතුනි මේකෙන් විපාක විඳින්නේ ඔබ. කාට මේ දේවල් කවුරු වෙනුවෙන් කළත් විපාක විඳින්නේ ඔබ. කවුරුත් එන්නේ නැහැ විපාක විඳින්න. දරුවට ග්‍රහාපලයක්. හඳහන බලන්න ගියාම එක්ක කියනවා මේකට මහසෝනාගේ අපලේ තියෙනවා එළුවේ කපල විලිදියන් කියලා. දැන් අර අම්මයි තාත්තයි මොකද කරන්නේ? හොඳ එළුවේ කවාගෙන ඇවිල්ලා කපල විලිදෙනවා. අපි හිතමුකෝ අපලේ හොඳ වුණා කියලා. දැන් කාගේ අපලේද හොඳ වුනේ? දරුවගේ එක. දරුවගේ අපලේ හොඳ වුණා. දැන් අරකට විපාක විඳින්නේ කවුද? අර අම්මයි තාත්තයි. දැක්කද කරගන්න ගොන් වැඩ? ඔය වගේ වැඩ කොච්චර කරගෙන ඇද්ද? දරුවව ඉස්කෝලේට දාන්න තව කෙනෙක්ගේ ඇප්ලිකේෂන් එක එළියට ඇදලා තමන්ගේ දරුවගේ ඇප්ලිකේෂන් එක දාලා ඒකට මුදුනට යන්න සරස්සලා අරකව පල්ලෙහාට දාපු අවස්ථාවල් කොච්චර ඇද්ද ජීවිතේ? ඕවා එකින් එක ගෙවන්න වුණොත් එහෙම පින්වතුනි ආයි මනුස්ස ලෝකයක් දකින්න හම්බෙන්නේ නැහැ තව කල්ප කාලාන්තරයකට. මිදෙන්න ක්‍රමයේ කියන්න. ඒක තමයි වටිනම දේ. එහෙනම් දැන් මම මේ උත්සාහ කරන්නේ මේ මුල්ම මේ විනාඩි කීපේ උත්සාහ කරන්නේ පින්වතුනි මෙතන අරහතුන් වහන්සේලා නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්න එක. නැත්තම් මේ බණ කියලා වැඩක් නැහැනේ. අනාගාමී වෙච්ච උත්තමයෝ නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. එහෙනම් දැන් වැරදි කරපු පිරිස් නේ ඉන්නේ. පොඩි චූටි චූටි වැරදි. මම මේ කියන්නේ මිනි මරුව කවුරුත් මෙතන ඉන්නවා කියලා. මම කවුරු කියන්නේ අලි මරුපුවයි ඉන්නවා කියලා. මම කියන්නේ කූමි මරුපුවයි ඇතිනේ. ඒ මට්ටමෙන් හිතා ගන්නකො නැත්තම් පහර වදිනවනේ තමන්ට. මකන කැලලා කර පොඩි කාලේ හොරකම් කරපු ඒක තමයි මම මේ කියන්නේ. අනිත් ඒවා මුකුත් කරලා නැහැ හොරකම්. එහෙම හිතන්නකෝ. හරි ඒකට හරි දැන් විපාකයක් තියෙනවනේ. නෑ ඒකෙන් මිදෙන්න නම් පින්වතුනි ශාස්ත්‍රෝන් මහන්සේගේ දේශනාවේ තියෙන වැදගත්ම තැන ඔන්න ඔතන. නිගණ්ඨනාත පුත්ත ඒ කාලේ පිරිසට කියනවලු යමෙක් පව් කළොත් ඒ කාන්තේම අපාය යනවා. යමෙක් පින් කළොත් ඒ කාන්තෙන්ම දිව්‍ය ලෝකේ යනවා. ඔය අද නිගණ්ඨනාත පුත්තගේ දහම නෙමෙයි දැන් තියෙන ලෝකේ. බුදුහාඳුරෝ කියනවා නෑ එහෙම වෙන්නේ නෑ. යමෙක් පින් කළොත් පින පරිසම් දුන්නොත් දිව්‍ය ලෝකයයි. යමෙක් පවක් කළොත් පව පරිසම් දුන්නොත් දිව්‍ය ලෝකයයි. හැබැයි පව් කරපු කෙනා පිනක් කළලා තිබුණොත් ඒ පින පරිසම් දුන්නොත් ඒක දිව්‍ය ලෝකේ යනවා. මෙන්න මේකයි දහම් න්‍යාය. හැබැයි ඒකෙන් කියන්නේ අර පව් ටික පරිසම් දෙන්නේ නැහැ කියලාද? එහෙම එකක් නැහැ. දිව්‍ය ලෝකෙන් නිදහස් වෙලා එනවනේ කවදා හරි. ආන් එදාට හම්බ වෙනවා ඒ ටික. දවසක් බුදුහාමුදුරේ ආනන්ද හාමුදුරේ වඩනකොට පිංගතුනි හරක් රංචුවක් දැක්කලු. දැකලා සාස්ත්‍රුන් වහන්සේට පොඩි හිනාවක් ගිහිල්ලා තියෙනවා. බුදු කෙනෙක් සාමාන්‍යයෙන් හිනා වෙන්නේ නැහැ. අනික් මිනිස්සු වගේ නෙමෙයි බුදුවරුන්ට හිනා යන දේවල් මේ ලෝකේ නැහැ. චූටි හිනාවක් ගිය නිසා මේකට ඒකාන්තයෙන්ම කාරණාවක් තියෙන්න ඕනේ කියලා ආනන්ද හාමුදුරුවෝ අහනවලු ස්වාමීනි ඔබ වහන්සේට සියුම් හිනාවක් ගියා කුමක් හේඳ ඒ හිනාව ගියේ? අන්න ඒ වෙලාවේ කියනවලු ආනන්ද බලන්න මේ සංසාරේ හැටි. මේ යන මීහරක් රැළේ සක්විති රජපදවිය නොලබපු එකම එක හරකෙක්වත් නැහැ කියලා. දැන් හිතාගන්න මේ සංසාරේ හැටි. සක්විති රජපදවිය නොලබපු එකම එක හරකෙක්වත් මෙතන නැහැ කියලා. ඒ කියන්නේ දැන් හරක් වෙලා ඉන්න අය කවද හරි සංසාරේ දවසක කවුරු වෙලා ඉඳලා තියෙනවද? සක්විති රජ කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇමරිකාවේ ලොක්කා නෙමෙයි, එංගලන්තේ ලොක්කා නෙමෙයි, මේ මුළු මහත් මනුස්ස ලෝක හතරටම අධිපතියා. ජන්බුද්වීපයේ උතුරු කුරු දිවයින අපරගෝ යානයේ පූර්ව විදේහයේ කියන මනුස්ස ලෝක හතරටම අධිපතියා. අපේ මනුස්ස ලෝකේ තමයි පිංගතුනි ජම්බුද්වීපය කියලා කියන්නේ. හැබැයි අද ඔක හදාගෙන තියෙන ජම්බුද්වීපය ගැන කොහෙට කියනද? ඉන්දියාවට කියලා. නමුත් ත්‍රිපිටකයේ තියෙන නම් ජම්බුද්වීපේශ්වර කියන නමින් හඳුන්වනවා කවද? සක්විති රජුරුවන්. එතන ජම්බුද්වීපේශ්වර කියන්නේ ඉන්දියාව අගමැතිද? නැත්නම් ඉන්දියාව අගමැති සක්විති රජුරුවද? මම මේ කියන්න උත්සාහ කරන්නේ බුදුහාඳුර කොහෙද ඉපදුනේ කියලා එහෙම නෙමෙයි. වැරදියට ගන්න එපා එකක්. ඔහොම ප්‍රශ්නත් ලංකාව යනවනේ. බල්ලගේ වැඩේ බූරුවා කරනවා, බූරුවා ගැනේ බල්ලා කරනවා, දේන බල්ලත් ගුටි කරනවා, බූරුවත් ගුටි කරනවා. ඔය වගේ වැඩ පිළිවෙල ලංකාවේ තියෙනවා. ඒව අපිට අදාළ නැහැ. බුදුහාමුදුරුවෝ ඔබගේ වත්ත පිටිපස්සේ අපල ගහයට බුදු වුණා. ඔබ ධර්මයේ අහලා ධර්මයේ මෙනෙහි කරලා නැත්තම් ඔබ නිවන් දකින්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඉපදිච්ච දැන් අපිට වැඩක් නැහැ. නමුත් මම කියන්න උත්සාහ කරන්නේ ත්‍රිපිටකයේ තියෙන පින්වත්නි ජන්බුද්වීපය කියලා කියන්නේ මේ පෘථුවියට. ඒකට කියන්න හේතුව තමයි ජන්බුද්වීපය කියලා කියන්නේ බුදුන්ගේ ජන්මලාභයේ ලබන දිවයින හින්දා. බුදුන්ගේ ජන්මලාභය ලබන දිවයින තමයි මේ මේ පෘථුවිය. එහෙනම් දැන් මේ ඉංගලන්තේ කියන්නේ මොකද්ද? ජන්බුද්වීපය. ඉතියෝපියාව කියන්නේත් මොකද්ද? ජන්බුද්වීපයම තමයි. තව මනුස්ස ලෝක හතරක් තියෙනවා. ඒකයි මම කිව්වේ යම් දවසක ධානලාභියෙක් වෙලා අවිඥා පාදක චතුර්ථ අධ්‍යයනයේ සම්වැදිනා මේ ලෝකයේ සිසාරා බලන්න එක මොහොතක්. එතකොට ඔබට තේයි ඔය කියන කාර්යයන් ටික. ඔය කියන දේවල් පිළිහිදලා තියෙන්නේ කොහොමද? ඔය දේවල් වල කොහොමද ඔය හරය තියෙන්නේ කියලා. එහෙමනම් දැන් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා කියන මේ යථා දහමක් දැන් මම ඔබට කියනවා. එතකොට දැන් අර අර කතාවේදී ඔබට දැනගන්න තියෙන දේ තමයි පින්විතනි මේ සසරේ සැරිසරාගෙන ඇවිල්ලා අද දැන් මීහරක් රැළක්. හැබැයි ඔය මීහරක් රැළ යම් දවසක සක්විති රජවරු වෙලා ඉඳලා තියෙනවා. එහෙනම් මට කියන්න සක්විති රජ පදවියෙන් ඇති වැඩක් තියෙනවා. ඔබට හිතෙනවද සක්විති රජ පදවිය හරි ශ්‍රේෂ්ඨ දෙයක් කියලා? එහෙනම් අද මොකෙද්ද? මීහරකෙක්. අද මීහරකෙක් නම් එදා සක්විති රජපදවියෙන් තියෙන වැඩේ මොකක්ද? එහෙනම් පින්වතුනි අද ඔබගේ තියෙන තනතුරෙන් තියෙන වැඩේ මොකක්ද? ඊළඟට මැරිලා බල්ලෙක් මීහරකෙක් හරගේ මොකෙක් හරිකෙක් වෙනවනම් ඒකයි කියන්නේ තනතුරු තාන්න මාන්න ඔස්සේ තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න එපා. ඒව ලෝක සත්‍යය හදලා දීපු ගිනිගෙඩි. පරිප්පුයි වතුයි කන්න ඇංගිලා ඉඳගෙන ප්‍රශ්නයක් නැහැ. තව කෙනෙක්ගේ දේවල් කඩා වඩා ගන්න එපා. තමන්ට මහ විනාශයක් උදා වෙනවා. දැන් මේකෙ මිදෙන්න දෙයක් තියෙනවා. ඒ මිදෙන්න ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරපු ක්‍රමවේදයේ තමයි තියෙන්නේ සෝතාපන්න ඵලය. සෝතාපන්න ඵලය. ඔන්න ඔය සෝතාපන්න ඵලයට යම්කිසි පුද්ගලයෙක් පත් වුණා නම් ආන් ඒ පත් වෙච්ච පුද්ගලයා ඒ කාන්තේම සතර අපායෙන් නිදහස්. එහෙනම් ඒක නිසා තමයි තියෙන්නේ මම බෝධි පූජා තියවන්නේ නැත්තේ ඔබලව. කරන්න ඕනේ දේ මොකද්ද? ඔබ වහ වහ සෝතාපන්න ඵලයට පත් වෙන සද්ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින්. සද්ධර්මයේ ශ්‍රවණය කළ සෝතාපන්න ඵලයට පත් වුණා නම් අන්න එදයින් පස්සේ ඔබ අදුම තරමේ සතර අපායෙන් නිදහස්. චතුහ පායේ හිච විපමුත්තු. සතර අපායෙන් සහ මුලින්ම නිදහස්. ආයි මොනම හේතුවක් නිසාවක් ඔබව අපායට යන්න හේතුවක් නැහැ. ඔබව ආයි තිරිසනෙක් වෙන්න හේතුවක් නැහැ. ඔබව ආයි පෙරේතෙක් වෙන්න හේතුවක් නැහැ. ඔබව ආයි අසුරයෙක් වෙන්න හේතුවක් නැහැ. පින්වතුනි ඔබ අහලා තියෙනව නේද? අම්මා මරපු කෙනා යන තැන. අවීති මහ නරකාදිය. අම්මා මරපු කෙනා යන්නේ පිඟුදිරි නරකාදිනුත් මහාම දරුණු නරකාදිය අවීති මහ නරකාදියට. මෙතන කාට හරි කියන්න පුළුවන් ද ඔබගේ අතින් ඔබගේ අම්මා මැරෙන එකක් නැහැ කියලා? මෙතන කාට හරි කියන්න පුළුවන් ද ඔබගේ අතින් ඔබගේ තාත්තා මැරෙන එකක් නැහැ කියලා? ඒගොල්ලෝ ජීවිතුන් අතර ඉන්නවනම් මෙතන කාටවත් කියන්න පුළුවන් ද ඔබගේ අතින් රහතන් වහන්සේලා මැරෙන එකක් නැහැ කියලා? ඔය ලංකාවේ දරුවෙක් අම්මා කෙනෙක්ව මරලා තිබ්බ නේද මේ ළඟදී? ඔය ගොළුහු රාවයක් ගියේ මේ කෙල්ලගේ ඌට පටියකට මේ අම්මත් එක රණ්ඩු වෙලා අම්මව මැරුවා අය කියලා. ඔය දරුවා ලෝකෙට ඉපදුනේ අම්මා මරනවා කියලා හිතාගෙන? මොන්ටිසෝරි ගියා අම්මා මරනවා කියලා හිතාගෙනද? ඉස්කෝලේ ගියා අම්මා මරනවා කියලා හිතාගෙනද? අඩුම තරමේ පින්විතනි එදා ගෙදරට ආවිත් අම්මා මරනවා කියලා හිතාගෙනද? ඒ මොහොතේ කේන්තිය ගියා. ඒ කේන්තිය ගිහලා ආවේ අම්මගේ කර්ම ටික පරිසම් දෙන්න අවශ්‍ය පරිසරය සකස් වුණා. ගත්ත පීයක් දමල යන්න. නැත්තම් තල්ලු කළා ගිහිල්ලා කොහෙ හරි වැදුණා මෙල්ල කල්ල ගියා අම්මගේ. දැන් ඔබට කේන්තියක් නැද්ද? කෙනෙක් ඉන්න පුළුවන් පිංගුදිනේ තාත්තා කියන කෙනාව දන්නේ නැහැ කවුද කියලා. අම්මා කියලා දෙනවා තාත්තා මැරිලා කියලා. පොඩි කාලේ තාත්තා දාලා කියලා. හොරෙක් පයින්නවා ගෙදරට. හොරේ පැල මාලි කඩන්න හදනකොටම ගත්ත පොල්ලක් ගැව්ව ඔළුව පැලෙන්න. එහෙම මැරලා වැන්න හොරා. බල්ලෙකුට තාත්තා. දැන් මොකද වෙන්නේ? අවීති මහා නරකාදී නේද? ලේසි පහසු වැඩක්ද බලන්න. හැබැයි ඔබ සෝතාපන්නෙන් නම් මොකද වෙන්නේ? තිංගදින ඔබ සෝතාපන්නෙක් නම් ඔබගේ අතින් අම්මා තාත්තා මැරෙන්න කිසිම හේතුවක් නැහැ. ඒක මේ ලෝකේ තියෙන ධර්මතාවයක්. මොකද සෝතාපන්නෙක් සතර අපාගත වෙන්න හේතුවක් නැහැ. ඒක ඒකාන්තයෙන්ම වෙන්නේ නැහැ. අම්මව රේල් පීල්ලට තියලා ඔබ කෝච්චියක් අරගෙන ආවත් කෝච්චිය පෙරලිලා අම්මව බේරනවා මිසක් අම්මව මැරෙන්න හේතුවක් නැහැ. එහෙනම් පින්වතුනි මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න පළවෙනි අඩිය මේ සතර අපායෙන් නිදහස් වෙන්න සෝතාපන්න ඵලයේ උදෙසා කටයුතු කරන්න. ඔය පන්සල් ලගින කාලේ සෝතාපන්න ඵලයේ උදෙසා කටයුතු කරන්න. තොර තෝන්ච නැතුව කියෝ කියෝ අර පන්සලට ගිහිල්ලා තව පැයක් කියවනවා අර පන්සලට ගිහිල්ලා පැයක් කියවනවා කුස්තියට එලා ඉඳගෙන කට්ටිය තව හොඳට කියෝලා කියෝලා කියෝලා කියෝලා දානයක් හදලා ගිහිල්ලා ආරාමඳුරන්ට පූජා කරනවා. ඔය වැඩපිළිවෙලේ ඉන්නේ නැතුව මම මේ කියන්නේ පන්සල් යන්න එපා කියලා නෙමෙයි, වැඩියට ගන්න එපා, පන්සල් ඇසුරු කරන්න එපා කියලා එහෙම නෙමෙයි කියන්නේ. පින්වදින ශාස්ත්‍රෝන් වහන්සේගේ දහම ඇසුරු කරා. ශාස්ත්‍රෝන් වහන්සේගේ දහම ඇසුරු කරලා පින්වදින පුළුවන් තරම් ඉක්මනට සෝතාපන්න ඵලයටපත් වෙන්න. ඒ සෝතාපන්න ඵලයටපත් වුණොත් ඔබ ඔබව යන්තමින් හරි නිදහස් කරගත්ත වෙනවා. ඕන් ඔය නිදහස් කර ගැනීමයි වැදගත්. කට්ටියක් තරුණ මදයෙන් මත් වෙලා කට්ටියක් රූප මදයෙන් මත් වෙලා තා අපි තරුණයෝ. ඒක නිසා උන් මොකද කරන්නේ? රෝද දෙකේ බයිසිකලේ එක රෝදෙන් යන්නේ. ඇයි? තරුණකම. ඒකුන්ට පේන්නේ නැහැ ඊට එහා පැත්තේ යනවා හැරමිටියකුත් තලතලේ ආච්චි කෙනෙක් ආත කෙනෙක්. හොඳ කුදු වෙලා ඔළුව බිම ගෑවෙන සයිස් එකට. ඒකුන්ට ඒක පේන්නේ නැහැ. මේ මං වගේ තනි රෝදෙන් ගිය එකෙක් නෙමේ යන්නේ. දැන් මේකට වෙලා තියෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. තනි රෝදෙන් යනවා. ඇයි? තරුණ බවින් මත් වෙලා. ඒ මත් වෙච්ච නිසා මොකද වෙන්නේ? දැන් මොකුත් මතක නැහැ. ඉස්සරහට වෙන ඒවා මොකුත් මතක නැහැ. දැන් යනවා. ඉතින් මෙතනින් මිදෙන්න මෙන්න මේ මිදීම උදෙසා පිංගුදෙනි ශාස්ත්‍රුන් වහන්සේලා ලෝකේ පහළ වෙලා දේශනා කරන සෝතාපන්න ඵලෙ. ඔන්න ඔය සෝතාපන්න ඵලයේ උදෙසා අවශ්‍ය කරුණු කාරණා ටිකක් මම ඔබට කතා කරන්න. බොහෝම ඌමනාවෙන් මේක අහගෙන ඌමනාය විතර අනිත් අය අහගෙන ඉන්න සෝතාපන්න ඵලයේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා නම් කාට හරි ආන් ඒ අය පිංගුතුනි මේක හොඳට මෙනෙහි කරන්න මේ සද්දා මේ කතා කරන වෙලාවෙම මේ වෙලාවේ සෝතාපන්න වෙන්න පුළුවන් ඕනේ කෙනෙකුට. ඒකට අදාළ හේතු වාසනා සැකසීලා තියෙනවා නම්. හැබැයි මේක කියන්න කලින් මම කියන්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි කොහොමද දන්නේ හේතු වාසනාව සැකසීලා තියෙනවද කියලා. ඕවනේ දැන් අපේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ. අනේ අපිට පාරමිතා පිරිලාද දන්නේ. පිංගුදිනි පොල් ගගා හිටියා කියලා පාරමිතා පිරෙනවද? හොදි හැඳි ගාවට පාරමිතා පිරෙනවද? පාරමිතා පිරෙන්න නම් පිංගුදිනි මේ සද්ධර්මයේ අහලා ඒව මෙනෙහි කිරීමේ කටයුත්තේ යෙදෙන්න ඕනේ. ඔබගේ පාරමිතා පිරිලා ඉවර නම් අද ඔබ වනහන්න ඕනේ නැහැ, ඔබ අරහතුන් වහන්සේ නම. මොකද ඔබගේ පාරමිතා සම්පූර්ණ වෙච්ච ගමන් ඔබ ඒ අරහත්ත්වයේ සාක්ෂාත් කරනවා. එහෙනම් එතකම මොකද්ද කරන්න තියෙන්නේ? ඒ උදෙසා කටයුතු කරගෙන යන්න. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, සද්ධර්මයේ මෙනෙහි කරන්න, මේ කටයුතු කරගෙන කරගෙන කරගෙන යන්න. ආන් ඒ ගියාට පස්සේ පිංගතුනි ඔන්න ඔබට පුළුවන් පාරමිතා සම්පූර්ණයි ඔබ අරහත්ත්වයටපත් වෙලා. නේද මේ පාරමිතා සම්පූර්ණ වුණාට පස්සේ කරන්න දේවල් තව ඉතුරු වෙලා නැහැ. දැන් සාසුණු වහන්සේ මේ අභිනිෂ්ක්‍රමණය කළාම ගිහිගේ අතහැරලා ගිය ගමන් බුදු වුණා. එහෙනම් පාරමිතා සම්පූර්ණ වෙලා තිබුණාද ඔක්කො? නෑ, තව තියෙනවා කරන්න. තව ඒවත් කරගන්න ඕනේ. ඒ ඔක්කොම කරලා කරලා කරලා අවසාන මොහොතේ තමයි පින්විතේ මේ සියලුම කරුණු කාරණා එකට ගැළපීලා ඇවිදලා උන්වහන්සේගේ බුද්ධ රාජ්‍ය සකස් වෙන්නේ. ඔබටත් එහෙමයි. එහෙනම් ඔබ පාරමිතා පිරිලි විරණකන් ඉන්න අවස්ථාවයක් නැහැ. එහෙම ඉන්නවා කියලා එකක් නැහැ කොහෙවත්. කරන්න තියෙන්නේ මොකද්ද? මේ උදෙසා වීරිය වඩන්න. මේ ධර්මයේ ශ්‍රවණය කරන්න, ඒ ශ්‍රවණය කරපු ධර්මයේ තමන්ගේ ජීවිතයට දාලා බලන්න. දැන් මේ කතා කරන ධර්මයේ මෙතනින් පටන් තමන්ගේ ජීවිතයට දාගන්න. තමන්ගේ ජීවිතයට දාගෙන බලන්න මේ කියන ධර්මයේ මොන තරම් දුරට මගේ ජීවිතයට අන්තර්ගත වෙනවද කියලා. අන්න ඒකයි කිව්වේ. අන්න එතකොට පින්වතුනි මොකද ආගම මොකක් වුණත් තමන්ට ජීවිතයක් තියෙනවනේ. ඕන් ඔය ජීවිතේ තියෙන ඒවට දාලා බලන්න මේ කියන එකේ මොකද්ද තියෙන සත්‍යතාවය කියලා. අන්න ඒක තුලින් දකින්න පටන් ගන්න. ඒ තුලින් තමයි ඔබ සෝතාපන්න වෙන්නේ. ඒකයි මම කියන්නේ ඕනෙම ආගමිකයෙකුට සිංහල තේරෙනවා නම් මම ධර්ම දේශනා කරනවා. ඕනෙම ආගමක් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සිංහල තේරෙන්න ඕනේ. මොකද මේ සාර වූ බුදුදහම ඉංග්‍රීසියෙන් කියන්න තරම් මට ඉංග්‍රීසි දැනුමකුත් නැහැ. මං හිතන්නේ නැහැ කාට ඉංග්‍රීසි දැනුමක් තිබුණත් මේ සාර වූ බුදුදහම කතා කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ සාර වූ බුදුදහම කතා කරන්න නම් පිළිගන්නේ පරතරකට ඉංග්‍රීසි දැනගත්ත කෙනෙක් වෙන්න ඕනේ. ලේසි පහදු එකක් නෙමෙයි ඒක. මේ ලෝකේ තියෙන මහා ශ්‍රේෂ්ඨම ෆිලොසොෆි එක. ඕනෙම කෙනෙක් සිංහල දන්නවා නම් පින්විතරින් මේක විස්තර කරගන්න පුළුවන්. විශාකාව සෝතාපන්න ඵලයට පත් වෙනකොට අවුරුදු 7යි. එහෙනම් මේක රොකට් සයන්ස් වෙන විදිහක් නැහැ නේ. කාට රොකට් සයන්ස් වුණා නම් ඒකත් මං කියලා දෙන්න. ඒකෙත් වෙන යාන්ත්‍රණය කියලා දෙන්න. ජෙට් එන්ජින් එකේ වෙන යාන්ත්‍රණය කියලා දෙන්න. හැබැයි ඊට වඩා බොහොම සරල දෙයක් මේ කියන එක. එහෙනම් මේක දැනගන්න දෙක වසරට විතරක් ඉස්කෝලේ ගියා නම් ඇති සිංහල ටිකක් දැනගත්තා නම් හොඳටම ඇති. සත් අවුරුදු වී කියන අවුරුදු කීයද මේ කීය වසරේද? සත් අවුරුදු වී කියලා කියන්නේ පින්විතනේ දෙක වසරේ. දෙක වසරේදී සෝතාපන්න වෙච්ච උත්තමයෝ ඉන්නවා. දෙක වසරේදී මහරහත් පදවිය ලැබපු උත්තමයෝත් ඉන්නවා. භද්‍ර මහරහතන් වහන්සේ. භද්‍ර මහරහතන් වහන්සේගේ අම්මටයි තාත්තටයි දරුවෝ හිටියේ නැහැ. එක එක ගල් වලට දෙවියන්ට අරේ මේ බාර වෙලා දරුවෙක් ලැබුණා. බොහොම මහන්සි වෙලා දරුවෙක් ලැබුණා. ඔය දරුවට අවුරුදු 7 පිරෙනකොට මේ අම්මයි තාත්තයි මේ දරුවව අරගෙන බුදුහාඳුරු ගාවට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ අපි බොහොම අමාරුවෙන් මේ දරුවව ලබා ගත්තේ. බොහොම අමාරුවෙන් මේ දරුවව ඇති දැඩි කළා. ස්වාමීන් වහන්සේ අපිට මේ දරුවට නොකැඩෙන නොබිඳෙන නොමැරෙන දෙයක් දෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ අපේ දරුවව ඔබ වහන්සේගේ ශාසනය පැවිදි කරගන්න. අන්න ඒ වෙලාවේ ශාස්ත්‍රුන් වහන්සේ කියනවා සාරිපුත්ත මේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි, බොහොම ප්‍රඥාවන්තෙක්, මේ දරුවව පැවිදි කරන්න. පිළිගනි පැවිදි වෙන්න හිස බූ ගානකොට උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා 7 අවුරුදු දරුවෙක්. එහෙනම් මේකේ රොකට් සයන්ස් නෑනේ. ඇයි මේක පැත්තකට දාලා තියෙන්නේ? ඇයි ඔබ හිතාගෙන ඉන්නේ මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ පන්සල්, මෙහෙර විහාර, පොත්පත් ඒවයි කියලා හිතාගෙන ඉන්නේ? බුද්ධ ශාසනය කියන්නේ ඒක නෙමෙයිනේ. ඒ බුද්ධ ශාසනයේ වටේට හැදිච්ච ටික ඔය තියෙන්නේ. ඔය අද අනිත් අය මේ අපේ ශාසනය විනාශ කරනවා කිය කී කෑ ගහන්නේ කට්ටිය. බුද්ධ ශාසනය විනාශ කරන්න බෑ මේ ලෝකේ ඉන්න කාටවත්. බුද්ධ ශාසනය විනාශ කරන්නේ ඔබ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධානුශාසනං. ඕක නේද බුද්ධානුශාසනය? සියලු පාපයන් අකර්මණ්‍ය කරනවා. සියල් අකර්මණ්‍ය කරන්න කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. සියලු පාපයන් අකර්මණ්‍ය කරනවා. හරි. සියලු පාපයන් අකර්මණ්‍ය කරන්නේ කියන්නේ සියලු පාපයන් නොකර ඉන්න. ක කවුරු හරි ඔබට බාධා කළාද? මොන ආගමෙන්ද බාධා වාවේ? කුසලස්ස උපසම්පදා. කුසල් ධර්මයන් වැඩි දියුණු කරන්න ඔබට ඉඩ දෙන්නේ නැත්තේ කවුද? මොන ආගමේද? සචිත්ත පරියෝ දපන. මේ චිත්ත පරයය මනාකොට දමනය කරගන්න ඔබට අවස්ථාව දෙන්නේ නැත්තේ මොන ආගමෙන්ද? බුදුහාඳුරුණන් කියලා තියෙන ඒක තමයි බුද්ධ ශාසනය කියලා. එහෙනම් පිටුදෙල මේ උත්තරීතර අරහත්ත්වයේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒක ඒක ඒකට මග වඩන්න දෙන්නේ නැත්තේ මොන ආගමෙන්ද? එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. පන්සලක ඉඩමක් කොටු කරගෙන නැති කවුරු හරි චෛත්‍යයක් කඩාගෙන මේ නිදන් ටික අරගෙන ගිහිල්ලා ඇති කවුරු හරි. හැබැයි බුද්ධ ශාසනයට හානියක් කරන්නේ කවුද? ඔබ නෙමෙයිද? මේ බුද්ධ ශාසනයට හානිය කරන්නේ ඔබ නෙමෙයිද? ඇයි ඔබනේ චිත්තපරයය දමනය කරන්නේ නැත්තේ? ඔබනේ කුසල් ධර්මයන් උපසම්පදා කරගන්නේ නැත්තේ? ඔබනේ සියලු පාපයන් අකර්මන්නේ කරගන්නේ නැත්තේ? එහෙනම් අර අනිත් මිනිසුන්ට බැන බැන ඉන්නේ. අපිටත් එනවා. අපිට ගහලා එවනවා. ඕගොල්ලෝ මේ නිවන් දකින්න ඒව ගැන කතා කරනවා. අරේ අර අහවල්ලු, මං නම කියන්න කැමති නෑ. අරේ අහවල්ලු මේ සම්බුද්ධ ශාසනය කාලා දාන්න හදනවා. ඒවට විරුද්ධව නැගී හිටින්න ඕනේ. අපිත් එක්ක එකතු වෙන්න. මකෝ අනේ ඩිලීට් කරලා දාන්න. ඒ ගහපු එක බුද්ධ ශාසනය කන ගමන් අන්නේ බුද්ධ ශාසනය කනවා කියලා අපිට එවනවා. ඔබ බුද්ධ ශාසනය කන කෙනෙක් නෙමෙයි නම් පිංවිතනි, ඔබ සියලු පාපයන් අකර්මන්නේ කරන කෙනෙක් වෙන්න ඕනේ. කුසල් ධර්මයන් උපසම්පදා කරන කෙනෙක් වෙන්න ඕනේ. චිත්ත පරයය දමනය කරන කෙනෙක් වෙන්න ඕනේ. ඔය තුන වුණා නම් ඔබ මේ ශාසනය කන්නේ නැහැ, නැත්නම් ඔබත් මේ ශාසනය කන කෙනෙක්. ඇයි මේ ශාසනය අතුරුදහන් වෙන්න ඔබත් හේතුවක් වෙනවා. ඉතින් දැන් මේ ශාසනය පණ ගහලා අපි ගන්නවා. යථා ශාසනය, හරි ශාසනය. මෙහෙර විහාර පණ ගහන්නේ නැහැ අපි. ඒක පණ ගහන්න පිරිසක් ඉන්නවා. ඒක ඒගොල්ලෝ පණ ගහයි. ඒගොල්ලන්ට දොස් කියන්නේ නැහැ. මෙහෙර විහාර පණ ගහනයි, මෙහෙර විහාර පණ ගහයි, බුද්ධ ශාසනයේ පණ ගහනයි, බුද්ධ ශාසනයේ පණ ගහයි. පින්වතුනි, අනාගතයේදී අපි සමාධිය වලට දැකලා තියෙනවා ලංකාවේ මහරහතන් වහන්සේලා 10,000කට අධික ප්‍රමාණයක් බිහි වෙනවා තව අවුරුදු 600ක් ඇතුළත. ඒවට ස්ථාන තමයි ඔය ඉදි කරන්නේ. ඒ අදාළ තැන්වල තමයි ඔය ස්ථාන ඉදි කරන්නේ. ඔය ස්ථානවල තමයි පිංගුදුනි මේ මහරහතන් වහන්සේලා 10,000කට අධික ප්‍රමාණයක් බිහි වෙන්නේ. තව අවුරුදු 10ක් හදොත් ලංකාව කසාවතින් බැබලෙනවා. ඔය අද තියෙන ලංකාව නෙමෙයි තව අවුරුදු 10කට පස්සේ තියෙන්නේ. අපි සමාධියෙන් දැකලා තියෙනවා මෙතන ඇත්තේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පවා. අපි සමාධිය වල දැකලා තියෙනවා ලංකාවේ මතුවට බිහි වෙන ජනාධිපතිවරයෙක් සෝතාපන්න මාර්ගඵලලාභී කියලා ඔය ස්ථානයේ පෙහෙවස් සමාදන් වෙනවා යදෙල්ල. අන්නේ මට්ටමට පින්වතුනි සම්බුද්ධ ශාසනයේ මහා ඉහළට වැදමෙනවා සංකාද්දීපේ. හැබැයි සම්බුද්ධ ශාසනය, ඒ කියන්නේ මාර්ගඵල, අන්න ඒක උදෙසා වැඩ කරන්න. ඔබට කැක්කුමක් තියෙනවා නම් පින්වතුනි ඔබ අමතක කරන්න එපා. මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගන්න හෙලි පාරවල් දුනු ඊතල පාරවල් කාපු මහා උත්තම පිරිසකින් මේක රැකගෙන ආවේ. අද ත්‍රිපිටකයේ පොත්ගුලකට බාර දීලා බෝධි පූජා තියෙති ඉඳලා හරියන්නේ නැහැ. සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට විහිුණේ ඔබව සතර පායෙන් නිදහස් කරගන්න පළමු කොට. ඊට පස්සේ මේ ලෝකෙන් නිදහස් කරන්න. ඒ ඔක්කොම පැත්තකට දාලා ලෝකයල්ලගෙන ලෝකෙ වැඩිම කෑල්ල කඩා ගන්නවා කියලා හිතාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඔබට බුද්ධ ශාසනය රකින්න මොකක් හරි උණක් තියෙනවනම්, බුද්ධ ශාසනය රකින්න මොකක් හරි ඇම්මක් තියෙනවනම්, බුද්ධ ශාසනය රකින්න මොකක්ම හරි ඌමනාවක් තියෙනවනම්, ඔන්න ඕකයි බුද්ධ ශාසනය. අන්න ඒක රකින්න. ඒක පටන් ගන්න ඕනේ කාගෙන්ද? අල්ලපු ගෙදර එක්කෙනාගෙන්ද? ඒක පටන් ගන්න තමන්ගෙන්. තමන්ව බේරගන්න මුලින්. තමන්ව බේරගෙන අනිත් අයව බේරගන්න වැඩපිළිවෙල කළ දෙන්න. පුළුවන් තරම් මේ සද්ධර්මයේ ප්‍රචාරය කරන්න. මේ සද්ධර්මයේ ප්‍රචාරය කරන්න පිංගුතුනි මිනිස්සුන්ට තේරෙනවා යථා බුදුදහම කියන්නේ මොකද්ද කියලා. ඒ බුදුදහමට අනුගත වෙනවා. තමන්ව බේරගන්න වැඩපිළිවෙලට එනවා. තරුණ තරුණිය ඉස්සරහට විශාල පිරිස ඇවිල්ලා පැවිදි වෙනවා. හැබැයි ඔය එන්නේ සුන්දර බුදුදහම පස්සේ නෙමෙයි. මනාකොට ධර්මය අවබෝධ වෙලා. ආන් ඒ පිරිස් තමයි එන්නේ. පවුල් පිටින් එනවා. අම්මයි තාත්තයි දුවයි පුතයි. පවුලම එනවා. හැබැයි පවුලම එනවා කියලා කිව්වේ පවුල් ඇවිල් එකට පවුල් කනව නෙමෙයි. මිත්‍යා දෘෂ්ටික එහෙමත් නැත්නම් අර දහබලු වැඩ කරන පිරිස් වලට ඕක හොඳ ආයුධයක් වෙන්න පුළුවන්. එතන පවුල් කනව ඇවිල්ලා පවුල් පිටින්. පවුල් පිටින් එන්නේ පවුල් කන නෙමෙයි. පවුල් පිටින් එන්නේ මක් කරගන්නද? නිවන් දකින්න. ඒ අය පැවිදි වෙලා නිවන සාක්ෂාත් කරගන්න වැඩ පිළිවෙල කියදෙනවා හතර පහ දෙනාම එකතු වෙලා. එතකොට ඒ අය එකට නෙමෙයි ඉන්නේ. භික්ෂු භික්ෂුණී දෙපිරිසක් වෙන වෙනම ඉන්නේ. ඒ ආවිදින මෙහි අමරාවතී ඔබ දැකලා තියෙනවනේ. ආන් ඒ ආකාරයට මහා වීරයක් යොදනවා පිංගතනි. ඒ අය නිවන් සකස් කරගන්න. දූතාංග දරමින් ඒ වැඩ පිළිවෙල කරනවා. ඉතින් දූතාංග අපි පස්සේ කතා කරමු මොනවද කියලා. ඒවා දැන්ට අවශ්‍ය නැහැ. සෝතාපන්න ඵලය ලැබීම සඳහා අවශ්‍ය මූල ධර්මයේ මම ඔබට දෙන්නම්. මෙන්න මේ මූල ධර්මයේ අරගෙන මේ මූල ධර්මයේ මනාකොට මෙනෙහි කරන්න. මේ මනාකොට මෙනෙහි කරනකොට පිංගතනි ඔබට සෝතාපන්න ඵලය සාක්ෂාත් වෙනවා. සෝතාපන්න මාර්ගඵලලාභින් ඕනේ තරම් ඉන්නවද? හැබැයි සෝතාපන්න ඵලය ලැබුවාම ඉදි ගමනින් යනවා කියලා එහෙම හිතන්න එපා. මිනිස්සු හිතාගෙන ඉන්නේ සෝතාපන්න වුණාම මක් වෙනවා කියලාද? බිම බලාගෙන ඉබ්බෙක් වගේ හිමීට යන එක තමයි සෝතාපන්න ඵලය කියලා. නැත්නම් සෝතාපන්න වුණාට පස්සේ රැස් බලන්නක් විහිදෙනවා කියලා හිතාගෙන ඇති. එහෙම එකක් නෙමෙයි. සෝතාපන්න ඵලය කියන්නේ පිංගුතුනේ මේ සද්ධර්මයේ යථා ධර්මයේ අවබෝධ වුණා. කට්ටියක් භාවනා කරනවා හෝගාල සෝතාපන්න වෙන. භාවනාවෙන් සෝතාපන්න වෙන්න බෑ. ඒක සාස්ත්‍රුන් වහන්සේගේ සූත්‍රවල එහෙම්මම තියෙනවා. නමුත් මොකද කරන්නේ ඔක්කොට මුරියයි මුදුන වෙන්න එපැ. බණ ටිකක් අහමුද? නෑ බණ අහලා වැඩක් නෑනේ. අපි භාවනා කරන අය. ඇයි? තමන්ව මුදුනෙන් තියාගන්න හැමතිස්සෙම මොකද කරන්න හදන්නේ? භාවනා. නිකන් ධර්මයක් නෙමෙයි අහන්න ඕනේ. අහන්න ඕනේ මොන ධර්මයේද? අභිධර්මයේ. අපි කොහේ පන්තිද යන්නේ? අභිධර්මයේ පන්ති යන්නේ. එතකොට හරි ලොකුයි. අනිත් අය නිකම් බණ අහන්නේ. මම මොනවද අහන්නේ? අභිධර්මයේ. අනිත් අය නිකම් බණ අහලා ඉන්නවා. මම මොකද කරන්නේ? මම භාවනා කරනවා. ඒක නුත් ඇහුවොත් එහෙම මොන භාවනාවද කරන්නේ? ආනාපානි. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් බුද්ධ රාජ්‍යයට පත් වෙන්න කරපු භාවනාවලු කරන්නේ. ඇයර දැන් පහසු භාවනාවක් තියෙනවනේ දීලා ආනාපානයි කියලා. හුස්ම ඉලට ඇදලා පල්ලෙහාට දාන එක. හින්දුන්ගෙන් ආපු භාවනා ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා මොකක් කියලාද? ප්‍රාණයාමයේ කියලා. හොඳට ඇදලා ගාලා පිටට දාන එක. ඕක ආනාපානයි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ගැඹුරු ආනාපාන සතිය බුදුහාඳුර දේශනා කළා තියෙනවා. ඒවා ඒකේ නම් හුස්ම ඉලට පහන දාන කතන්දර නැහැ. ඒවා මේ දේශනාවල තියෙන හොඳට අහලා බලන්න. නියම ආනාපාන සතිය කියන්නේ මොකද්ද කියලා. හුස්ම ඉලට දාලා පල්ලෙහාට දාන කතන්දර නහය එහෙම බ්ලොක් වුණොත් ඔක්කොම ඉවරයි. නිවන් දැකලාම හරයි. දැන් ඔබගේ නහය බ්ලොක් වෙලා නැද්ද සමහර වෙලාවට හුස්ම කටින් ගන්නෙ? එහෙමයි නැද්ද? මගේ අද උදේත් තිබුණා. අර නේසල් ඩ්‍රොප් එකක් දාලා තමයි යන්තම් ඒක අරගත්තේ. නැත්තම් බන කියන්නේ වෙන්නේ නැහැ කතා කරගන්න බෑ. මොකද නහයෙන් හදේ ඉන්නේ. මොකද නහයෙන් හුස්ම මේ වෙන්නේ නැහැ. එතකොට මම ආනාපාන සතිය වඩලා ඉවරයි. හැබැයි මම උදේ ඉඳලා ආනාපාන සතිය වැඩුවා. හැබැයි මට හුස්ම ගන්න බෑ. මං කටින් තමයි හුස්ම ගත්තේ. අන්න ඒකයි ප්‍රශ්නේ වුනේ. එහෙනම් මං වඩපු ආනාපාන සතිය මොකක්ද? එහෙනම් බුදුහාඳුරෝ කොහෙන් ලියලා තියෙන්නේ පැ? නහයේ සෙම හිරමුණු පුද්ගලයාට මම ආනාපාන සතිය නොකියමි. ඇයි? කරන්න බෑනේ. හුස්ම ඉහළට පල්ලෙහාට දාන්න බෑනේ. නමුත් මේ විදිහට ඊට වඩා පරම ගම්භීර ආනාපාන සතියක් ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළා තියෙනවා. හුස්ම ඉලට පහළට ගන්න එක නෙමෙයි මම ඒක හැබැයි කියන්න යන්නේ නෑ දැන් මෙතන. මොකද හේතුව? පය තුනක විතර දේශනාවක් ඒක. ඒව කරලා තියෙනවා අහන්න. ඉතින් මම කියන්නේ ඒකයි. දැන් මේ මුදුන වෙන්න හැමතැනම මුදුන වෙන්න ගිහිල්ලා පිංගුතුනේ අන්තිමට වෙන්නේ මොකද? නිවන් මගක් නැති කර ගන්නවා. මේක ස්වභාවය තමයි. මෙතනට ආවත් මුදුන වෙන්න ඕනේ. හොඳට බලන්න මම මේ කියන දේවල්. ඔබ පන්සලට ගිහිල්ලා බලන්න මුදුන කී දෙනෙක් ඉන්නවද කියලා පන්සලේ. සමහර තරුණ විරිස අපිට ඇවිල්ලා කියනවා මන්නම් ආයෙ පන්සලට යන්නේ. ඇයි ඒ? එතන ඉන්නවනේ විරිසා. ඒගොන්ට ඕන විදිහට එපා අපි පන්සලට ගියාම ඉන්න. ඒගොන් කියන විදිහට එපා බුදුන් වඳින්න. අත් දෙක හදන විරිය පවා කියනවනේ අපිට. මේ තරුණ විරිස ඇවිල්ලා කියනවා. එහෙනම් පිළිගන්නේ හැමතැනම ඉන්නවා මුදුන් කරගත්ත පිරිසක්. මුදුනට එන්න තමයි බලන්නේ කොහේ ඉඳලා හරි. හැබැයි මේ ආර්ය විනය නම් පුළුවන් තරම් උත්සාහ කරන්න යටින් එන්න. යටින් ඉඳගෙන ඉවර වෙලා පිංගුතුනි කියලා තියෙන දේ කරන්න. සාස්ත්‍රුන් වහන්සේ කියලා තියෙනවා නම් යම් දෙයක් අන්න ඒක කරන්න හොඳට. උන්වහන්සේ දේශනා කළා තියෙනවා සබ්බාසව සූත්‍රයේ සෝතාපන්න ඵලයේ ලබන්න නම් ඒ කාන්තෙම සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. දස්සනේන පහතබ්බ දර්ශනෙන් දහම් යම් කොටසක් තියෙනවා දහම් දර්ශනෙන් ඒක පහ කරගන්න. අන්න එතනින් තමයි සෝතාපන්න ඵලයටපත් වෙන්නේ. එහෙනම් දැන් භාවනා කරලා කවුරු හරි සෝතාපන්න වෙලා කියනවා නම් ඒක එහෙම වෙලා නැහැ. වෙලා තියෙනවා නම් වෙලා තියෙන්නේ එයා බණ අහපු වෙලාවක. මොකද පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනාවේ තියෙන සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට පංච නීවරණ ධර්මයන් යටපත් වෙනවා එක ලෙස. ඒ වගේම සප්ත සම්බුද්ධංග ධර්මයන් හතම එකම ආකාරයකින් වැඩෙනවා. එහෙනම් මේ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ එක්තරා ආකාරයක මොකද්ද? බොජ්ජංග භාවනාවක්. හැබැයි මිනිස්සු සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ආස නැහැ. මොකද හේතුව? ඒක ප්‍රාථමිකයිනේ. මුදුන වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? භාවනා. ඉතින් අපි භාවනා කරන්න ආයෙත් මාත් එක්ක කතා කරනවා. නිල්ලෙලි දැක්කද? ලොකු නිල්ලෙලියක් දැක්කද? මගේ කාලේ නාස්තිකන්නේ ගැන මට හරි කනගාටුයි. ඉතින් මං අහනවා දැන් නිල්ලෙලියද නිවන කියලා බුදුහාඳුරෝ කියලා තියෙන්නේ? නැහැලු. ඉතින් එහෙනම් ඕක දැක්ක කියලා මාත් එක මොකටද කියන්නේ? ඕක තමයි කියන්නේ. මොකක් හරි දැකපු එලියක් ගැන හැරෙන්න. වෙන කිසිම දෙයක් ඇවිල්ලා කියන්නේ නැහැ. හේතුව මොකද්ද? සෝතාපන්නවත් වෙලා නැහැ. භාවනා කරනවා. ඊගොල්ලෝ දැහැන් වඩා ගන්න පුළුවන්. ඇයි අර ඉන්දියාවේ හිමාලයේ ඉන්න තාපසයන්ට දැහැන් වැඩිලා නැද්ද? චතුර්ථ ධානයේ ඉන්න අය නැද්ද? නේව සංඥා නා සංඥායතන ඉන්න අයත් ඇති. අරූපාවචර ධානය පහ ලැබල ඇති. නමුත් සසරෙන් නිදහස් වෙලාද? නිවන් දකින්න නම් බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමවේදයට යන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමවේදයට ගියොත් විතරයි නිවන් දකින්න පුළුවන්. වෙන ක්‍රමවේදයකින් කියලා නිවන් දකින්න බෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමවේදය තමයි පළවෙනි දේ තමයි මොකද්ද? සද්ධර්මයේ ශ්‍රවණය කළා අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණු තුන මනාකොට අවබෝධ කරගෙන ඔන්න ඔය කරුණු තුන ජීවිතයට දාලා මේ ලෝකයේ තියෙන යථාර්ථය තේරුම් ගන්න ඕනේ. ඔන්න ඕක තමයි පිංගුදිනි බුදුදහමේ තියෙන පළවෙනිම තැන. ඔන්න ඕක තේරුම් ගන්න ඕනේ කලින්. ඕක තේරුම් ගන්න නැතුව කවුරු හරි කෙනෙක් භාවනා කරන්න ගියා නම් වඩන්නේම මිත්‍යා සමාධියක්. සම්මා සමාධියක් නෙමෙයි. දැන් බලමු ඔය මොකද්ද ඒ අනිච්ච දුක්ඛ අනාත්ත කිව්වේ කියලා. දැන් බුදුදහමේ තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත. හැබැයි දැන් ඔක සිංහලට පෙරලගෙන තියෙන්නේ කොහමද? අනිත්‍යයි දුකයි අනාත්මයි. ඉතින් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැන් අරගෙන දැන් මොකද කරන්නේ? ඉතින් වඩනවා. කෙස් කැතයි, කෙස් ගඳයි, කෙස් පිළිකුලයි, කෙස් මම නෙමෙයි, කෙස් මගේ නෙමෙයි, කෙස් මගේ ආත්මය නෙමෙයි. හරි ලස්සනයි මේ පද. ඊට පස්සේ ගන්නවා ලොම්. ලොම් කැතයි, ලොම් ගඳයි, ලොම් පිළිකුලයි, ලොම් මම නෙමෙයි, ලොම් මගේ නෙමෙයි, ලොම් මගේ ආත්මය නෙමෙයි. ඕක කරනවා අවුරුදු පහක් විතර. කල් ඉවරලා කියනවා මං අවුරුදු පහක් කළා. මම නිවන් දැක්කේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? නිවන නැහැ. දැන් නිවන් දකින්න බෑ මේ කාලේ. යමල්ලා කොහෙද? දිවෙල එහෙ ගිහිල්ලා එහෙ කාලයක් ඉඳලා ඊළඟට බුදුහාමුදුරු එනකොට ඒක හරියට අර දැන් මේ හයි කමිෂන් එක සම්බන්ධ මහතුරුත් මෙතන ඇතිනේ. ඒක හරියට මොකද්ද? ගහමු ලංකාවට ටෙලිග්‍රෑම් එකක්. නැත්නම් ගහමු ලංකාවට ෆැක්ස් එකක් ගහලා කියමු මොකද්ද? අරයව මෙහෙට දාන්න කියලා. මෙයව අර මෙහෙන් එහෙට ගන්න කියලා. මේ වගේ පුළුවන්. ආ මෛත්‍රී බුදුහාමුදුරු ලෝකේ පහළ වුණා. රක දෙයියෝ අපිට යන්න දෙනවද එහෙනම්? මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙලා අපි ආවේ පොඩ්ඩක් උන්වහන්සේ පහළ වෙනකන් අපිට යන්න දෙනවද එහෙනම්? ඇයි පිංගුතුනි මිනිසුන්ට මේ දොස්තරලා ඉංජිනේරු ඒවට මොලේ තියෙනවා? මෙච්චර චූටි දෙයක් හිතාගන්න මොලයක් නැහැ. මැරිලා බල්ලෙක් වුණොත් එහෙම මොකද වෙන්නේ? මොකේ කරේ අර අර ගිහිල්ලා අර අපායේ ගියොත් එහෙම බුදුහාමුදුරු ලක්ෂයක් බිහි වෙයි. ලක්ෂ ගණන් බුදුහාඳුරුව බිහිවේ තමන් එතනම තමයි. ඕක තමයි ස්වභාවය. එහෙමනම් දැන් මේ ක්‍රමවේදයට යන්න. බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේ ඕ වැල්වට aran කියන්නේ නෙමෙයි. කෙලින්ම ක්‍රමවේදයට යන්න. අනිච්ච දුක්ඛ අනත්ත. ඔය කරුණු තුන හොඳට බලන්න. අනිච්ච කියලා කියන්නේ ඉච්ඡාවට නෑ. ඉච්ඡාව කියන්නේ මොකක්ද? මේ කියන හැම කාරණාවක්ම එකින් එක පැහැදිලි කරලා දෙනවා. මේක හොඳට තර්කානුකූලව ඔළුවට ගන්න පිංගුතුනි. සෝතාපන්න ඵලය කියන එක මේ මහා ඈතක තියෙන දෙයක් නෙමෙයි. ඒකයි මම කිව්වේ සෝතාපන්න වුණා කියලා රැස්වලල්ලක් විහිදෙන්නේ නැහැ. සද්ධර්මයේ මනාකොට තේරුණා නම් එයා සෝතාපන්නයි. ඒ උත්තමයාට කියනවා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝතාපන්න ඵලය. දහසක් නයින් ප්‍රතිමණ්ඩිතයි කියන්නේ මොකද්ද? දහසක් ඥායන්ගෙන් සමන්විත කෙනෙක්. මොනව සඳහාද? නිවන සඳහා. නිවන සඳහා දහසක් දේවල් කියන්න පුළුවන් එතුමට. න්‍යායන් දහසක්. දහසක් කිව්වේ හරියටම 1000ක්ද? ඈ කියන්නේ මට 1000ක් දේවල් ඔළුවේ තියෙනවනේ. කියනවනේ. ඒ කියන්නේ හරියටම 1000ක්ද? ඔළුවේ තියෙන. නෑ. ඒ කිව්වේ ගොඩක්. එහෙනම් මේ උදාහරණයක් මේ කියන්නේ. දහසක් නයින් ප්‍රතිමණ්ඩිතයි කිව්වේ දහසක් න්‍යායන්ගෙන් සමන්විතයි. කොස් ගෙඩියක් දීලා කිව්වොත් මේකෙන් නිවන කියපන් කියලා. සෝතාපන්න පුද්ගලයාට කොස් ගෙඩිය නිවන පෙන්වන්න පුළුවන්. දෙගිරියක් පෙන්වලා කිව්වොත් දෙගිරියෙන් නිවන කියන්න පුළුවන්. වතුර ඊදුරුවක් පෙන්වලා කිව්වොත් මේකෙන් නිවන කියපන් කියලා නිවන කියන්න පුළුවන්. අන්න ඒකයි කියන්නේ පරප්‍රත්‍ය රහිතයි සෝතාපන්න පුද්ගලයා. ආයි තව කෙනෙක්ගෙන් විශේෂයෙන් බණ අහන්න දෙයක් නැහැ ඒක කරගන්න. මොකද න්‍යාය ධර්මය අවබෝධ වෙලා තියෙන්නේ. දැන් සමහරු මේ ධර්මය අහලා ඉවරලා මගෙන් ඇවිල්ලා ඇහුවොත් එහෙම මං සෝතාපන්නද? ඒක හරියට පින්වදිනි. ඔබ කාට හරි ගානක් කියලා දෙනවා. ඔය ගාන කියලා දීලා ඉවරුණාට පස්සේ ඒ ගාන අහගෙන හිටපු ළමයා ඇවිල්ලා ඔබෙන් අහනවා සර් මට ගාන තේරුණාද? ඒ ළමයාට ගාන තේරුණාද නැද්ද කියලා දන්නේ ඔබද? එහෙම නැත්නම් ඒ ළමයාද? එහෙනම් පිළිගන්න සෝතාපන්න ඵලයේ කියන එක ගිහිලා ගුරුවරයාගෙන් ගිහිලා හරියක් දාගෙන සාතිකයක් ගහලා සීල් එකක් ගහගන්න ඕන එකක් නෙමෙයි. ගොඩක් පිරිස් කියනවනේ ආ මෙයා සෝතාපන්නයි. ඔයා සෝතාපන්නයි. ඔයා සෝතාපන්නයි. එහෙම එකක් නෙමෙයි සෝතාපන්න ඵලය කියලා කියන්නේ. සෝතාපන්න ඵලය කියන්නේ තමන්ට මේ දහම් න්‍යාය මනාකොට අවබෝධ වුණා නම් ලෝකේ ඕනෑම වස්තුවක් දැක්කට පස්සේ යථාවේද දහම් න්‍යාය අවබෝධයට එනවනම් ආන්ගේ පුද්ගලයා සෝතාපන්නයි. ඒක සෝතාපන්න ඵලයට මේ සෝතාපන්න ඵලලාභයට කාර් එකක් නැද්ද? කසාද බඳින්න බැරිද? ළමයි හදන්න බැරිද? ගෙයක් නැද්ද? තට්ටු දෙකේ ගියක් එහෙම නැද්ද? එහෙමත් තියෙන පුළුවන්. හැබැයි මේ හැම දෙයකින් මේ කෙනා අවබෝධයට ගන්න එක දෙයක් තියෙනවා. ඒ දේ තමයි මම මේ කියලා දෙන්නේ. මොකද්ද? අනිච්චයි. අනිච්චයි, දුක්ඛයි, අනත්තයි. අනත්තයි මේ සම්බුදු රජාණන් වහන්සේගේ වචන. පස්සේ සිංහලට පෙරලන්න ගිහිල්ලා තමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හදාගත්තේ. බුදුහාඳුරන්ගේ දහම මේ අපේ මේ මහත්මයා මම හයි කමිෂන් එකට ගිය වෙලාවක මගෙන් අහුව එක ප්‍රශ්නයක්. අනත්තයිද අනාත්මයිද කියලා. එතකොට බුදුදහමේ තියෙන්නේ ත්‍රිපිටකයේ තියෙන්නේ මොකද්ද? පෙළ දහමේ. සිංහල පරිවර්තනයේ නෙමෙයි. පෙළ දහමේ. පාලියේ තියෙන්නේ මොකද්ද? අනත්තයි. හැබැයි අනාත්මයි කියලා එකක් ලියලා තියෙනවා. සමහර තැන්වල. දැන් අපි ඔක සලකලා බලමුකෝ. අපි දෙන පොඩි මේ සාකච්ඡාවක් කළා ඒ වෙලාවේ. දැන් මෙන්න මෙහෙම හිතලා බලන්න. ශාස්ත්‍රුන් වහන්සේගේ දහම ශාස්ත්‍රුන් වහන්සේගේ වාදය මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේ ආත්මවාදීද? නෑ. ශාස්ත්‍රුන් වහන්සේ අනාත්මවාදියෙක්ද? ඔන්නවට උත්තර ගන්න ඕනේ. බුදුහාඳුරෝ ලෝකේ පහළනකොට ආගම මිත්‍යා දෘෂ්ටික ආගම් කීයක් තිබුණාද? 62ක්. ඔය 62න් 44ක් සාස්වත, 18ක් උච්ඡේද. ඒ කිව්වේ 44ක් ආත්මවාදී, 18ක් තිබුණා අනාත්මවාදී. දැන් ශාස්ත්‍රඥ වහන්සේගේ දහමත් අනාත්මවාදීද? එහෙනම් ඉතින් ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරේ තවත් එක මිත්‍යා දෘෂ්ටික දහමක්. එතකොට මිත්‍යා දෘෂ්ටික දහම ඔක්කොම 63යිනේ. එහෙනම් ශාස්ත්‍රඥ වහන්සේගේ දහම, බුදුරජාණන් වහන්සේගේ දහම අනාත්මවාදී වෙන්න විදිහක් නැහැ. පින්වතුනි, ආත්මයක් ඇතද නැතද කියලා පනවන්න බෑ. මේ ලෝකයේ තියෙන මේ ටිකක් ගැඹුරු දේවල්. ගැඹුරු දේවල් අහන්න පොඩ YouTube එකට ගිහිල්ලා ගහන්න ධර්මයයි ඔබයි කියලා. ගැඹුරු දේවල් ගොඩාක්, ගැඹුරු දේවල් මෙතන කතා කරන්නේ නැහැ. මොකද මේවා ගෝචර වෙන බොහොම සුළු පිරිසයි ඉන්නේ. ඒතකොට අනිත් අය අලුතෙන්ම දහම අහනවා නම් එයාට තේරුම් ගේරුම් කර ගන්න හරි අමාරුයි. ආත්මවාදීද අනාත්මවාදීද කියලා එකක් බුදුදහම තුල නැහැ. බුදුදහම තුල තියෙන්නේ මොකද්ද? යේ ධම්මා හේතුප්පවවා තේසං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ. උපතිස්ස කියන පිරිවැජියා මේක හොයද්දි, මේ සත්‍ය කියන්නේ මොකද්ද කියලා හොයද්දි, එතුමාට හම්බුණා අස්සජී මහරහතන් වහන්සේ. අස්සජී මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, ඔබ වහන්සේගේ ඉඳුරන් හරි ප්‍රසන්නයි, ඔබ වහන්සේ කවුරු උදෙසා පැවිදි වෙලා දින්නේ, ඔබ වහන්සේගේ ගුරුවරයාගේ වාදේ මොකද්ද? ඇයි ඇයි වාදේ මොකද්ද කියලා ඇහුවේ? ආත්මවාදද අනාත්මවාදද? ආත්මවාදේ නම් මොකද්ද එතන තියෙන්නේ, අනාත්මවාදේ නම් මොකද්ද එතන තියෙන්නේ කියලා ඇහුවේ. අන්න ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා, මම බොහොම නවක පැවිද්දෙක්, මම පැවිදිලා බොහොම ටික කලයි, එහෙනම් මට ගොඩාක් ධර්මයේ මම දන්නේ නැහැ. හැබැයි මම මෙන්න මේ දේ දන්නවා, යේ ධම්මා හේතුප්පවවා තේසං හේතු තථාගතෝ ආහ. මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ වාදය තමයි මොකද්ද? හේතුඵල වාදය. මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ මේ ධර්මතාවයන් හේතුන්ගෙන් හැදිලා තියෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති. ඔන්න දැන් මේ ඉගෙන ගත්ත පිරිස වලට විශේෂයෙන්ම මේ දේවල් හොඳට තේරෙනවා. තර්කානුකූලව දෙයක් වටහා ගන්න, හොඳට තේරුම් ගන්න මේ කියන දේ. දැන් අර ටික අර මුල් කීප ඔක්කොම අමතක කළත් කමක් නැහැ. මේ ටික තේරුම් ගත්තා නම් මුල් කීප ටිකක් දෙනු. මේ ලෝකයේ දේවල් හැදිලා තියෙන්නේ පින්වතුනි හේතුන්ගෙන්. හේතුන් එකතු වෙනකොට ඵලයක් විද්‍යාමාන වෙනවා. හේතුව නැති වෙනකොට ඵල නැති වෙලා යනවා. උදාහරණයකට ගන්න ගිනි පෙට්ටිය, ගින්දර. මෙතන ඉන්න කාටද පුළුවන් ගින්නක් ඇති කරන්න? මෙතන ඉන්න කාටද පුළුවන් ගින්නක් ඇති කරන්න? ගින්න කියන එක හදන්න, මෙන්න ගින්න කියලා දෙන්න කාට හරි පුළුවන්ද? බෑ. ඔබට පුළුවන් ගින්න සඳහා අවශ්‍ය කරුණු තුනක් එකතු කරන්න. ගින්න සඳහා අවශ්‍ය කරුණු තුන එකතු වෙනකොට මොකද වෙන්නේ? ගින්න කියන එක විද්‍යාමාන වෙනවා. දැන් මම මෙතන ගිනි කූරක් ගැහුවොත් ඔන්න ඔක්කොම හොඳට බලාගත්ත හැකි මේ ගින්න කොහෙන්ද ආවේ කියලා. අර දොරත් ඇරලා තියෙන්නේ, ඉස්සරහ දොරත් ඇරලා නම්, අරේ දොරකුත් ඇරලා නම්, හොඳට බලන් හිටියොත් එහෙම මේ ගිනි කූර ගිනි පෙට්ටියේ අතුල්ලද්දි ඒකට ගින්දර කොහෙන්ද ආවේ ඔබට කියන්න පුළුවන්ද? ආපු තැන ඉස්සරහ දොරෙන්ද ආවේ? ඔබ කවුරු හරි දැක්කද ගින්දර ඉස්සරහ දොරෙන් එනවා ටක් ගාලා ගිනි කූරට? පස්සේ දොරින් එනවා දැක්කද? එහෙම වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ පිඟුතුනි හොඳට බලන්න. කෙනෙක් කියන්න පුළුවන් දෙයයන් වහන්සේ ලෝකේ මැව්ව අය. තව කෙනෙක් කියන්න පුළුවන් ඊශ්වරයා ලෝකේ මැව්ව අය. තව කෙනෙක් කියන්න පුළුවන් ආකාශමික මේ ඉබේ මේ ඔක්කොම හටගත්ත අය. තව කෙනෙක් කියන්න පුළුවන් මේ ඔක්කොම ආත්මය. තව කෙනෙක් කියන්න පුළුවන් මේ ඔක්කොම අනාත්මය. ඔය ඔක්කොම පැත්තකට දාලා කලින් හිතලා බලන්න මේ ගින්දර කියන එක හටගන්නේ කොහොමද? දාහිය ද්‍රව්‍යයක් තියෙනවනම් දහන පෝෂකයක් තියෙනවනම් ජ්වලන උෂ්ණත්වයක් තියෙනවනම් ඔන්න ඔය කරුණු තුනේ එකතුව ගින්න. ඔය කරුණු තුනෙන් එකක් හරි අයින් වුණොත් මොකද වෙන්නේ? ගින්න නෑ. එහෙනම් හේතුම් පටිච්ච. පටිච්ච කිව්වේ මොකද්ද? ගැළපිලා බැඳෙනවට. ගැළපිලා සකස් වෙනවා. ගැළපෙන දේ ගැළපෙන දේට සකස් වෙනවා. රූපය ඇහැට පටිච්චයි. කවදාක්වත් රූපය කනට පටිච්චද? කොච්චර තියුණු කනක් තිබුණත් කනෙන් රූප බලන්න පුළුවන්ද? නෑ. එහෙනම් ශබ්දය කනට පටිච්ච මිසක් ශබ්දය ඇහැට පටිච්ච නෑ. ඒ කියන්නේ මොකද්ද? ගැළපිලා බැඳෙන්නේ නැහැ. එහෙනම් පටිච්ච වෙන්න ඕනේ. හේතුම් පටිච්ච සම්භූතං. සම්භූතං කිව්වේ එකතුවෙන් විද්‍යාමාන වෙනවා. හේතු භංගා. හේතුවක් නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. ඒක ඔබ පිළිගන්නවද නැද්ද? හේතුන් එකතු වීමෙන් දේවල් හැදෙනවය. හේතුවක් නැති වෙච්ච ගමන් ඒක නැති වෙනවය. හොඳම උදාහරණෙ ගින්න. ඕන කෙනෙක් ගින්දර පාවිච්චි කරලා තියෙනවා. ලයිටරේ ගහනකොට මොකද වෙන්නේ? අර කරුණු තුන එකතු වෙනකොට ගින්න එනවා. ඔබ අර ඔබාගෙන ඉන්න කෑල්ල අතහැරපු ගමන් මොකද වෙන්නේ? ගින්න නැහැ. ඇයි? එක සාධකයක් ඔබ නැති කළා. මොකද්ද සාධකේ? අර ගෑස් එකේ නේ ගින්නේ නැහැ. එහෙනම් ඔය කරුණු තුනේ එකතුව තුලින් ගින්නක් හැදෙනවා. ඒ කරුණු තුනෙන් එකක් හරි අයින් වුණොත් ආපහු ඒක නැහැ. එහෙනම් පින්වතුනි ඔබට තේරෙන්නේ නැද්ද? හේතුන්ගෙන් සකස් වෙලා උදා වෙලා හේතු නැති වෙනකොට වැයවීමක් මිසක් ඇත නැත කියන ප්‍රත්‍ය දෙකෙන් මේ ලෝකෙ කිසිවක් පණවන්න බැරි බව. ඇත යනු ඒකාන්තයේකි. නැත යනු ඒකාන්තයේකි. ඔය අන්ත දෙකටම බහින් නැතුව මාධ්‍ය තුලින් තථාගතයන් වහන්සේ නිවන් දැක්කේ. මාධ්‍ය කියලා කිව්වේ මැද්දෙන් නෙමෙයි. කටි හිතන් ඉන්නේ මාධ්‍ය කියලා කිව්වම මැද්දෙන් කියලා. මැද්දෙන් නිවන් දැක්ක නෙමෙයි. යම් මාධ්‍යයක් අනුගමනය කළ නිවන් දැක්කා. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න නම් මොකද්ද කරන්න ඕනේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න නම් පින්වතුනි සෝතාපන්න වෙන්න ඕනේ. සෝතාපන්න නොවිච්ච කිසිම කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආවා වෙන්නේ නැහැ. කඩපාඩම් වෙන්නම් කියයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද්ද කියලා හෙව්වොත් එහෙම. වේගෙන් කියාගෙනත් යයි. ඕනනම් තව පාලිත් පොඩ්ඩක් කියයි. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න නම් ඒක නා සෝතාපන්න වෙන්න ඕනේ. සෝත ආපන්න. සෝතාපන්න කියලා කියන්නේ සෝත ආපන්න. සෝත කියලා කියනවා පිංගතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයට. සාරිපුත්‍රයන් වහන්සේගේ දේශනාව. සෝත කියනවා සාරිපුත්‍රයන් වහන්සේ තථාගතයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සෝත කියනවා මොකක් හේඳ සෝත කියන්නේ? සාරිපුත්‍ර සෝත කියනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝත කියලා කියනවා. එහෙනම් සෝත ආපන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආපු සෝතාපන්නය කියන්නේ අන්න ඒක නේද? ඒකයි කිව්වේ පිංගුතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි භාවිතා භාවනා කරන්න කියලා බුදුහාඳුනෝ කිව්වේ. භාවේ තබ්බන්ති මේ වික්කවේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කු උදපාදි කියලා පළවෙනි ධර්ම දේශනාව මේ මුන්නහන්දේ කිව්වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කරන්න කියලා. භාවේ තබ්බන්ති. අද මොකද කරන්නේ? හෝගාල භාවනා කරනවා. ඒකයි කිව්වේ. මුදුනන්ට මේ ශාසනයේ කිසිම තැනක් නැහැ. නිකන් අපරාධේ කාලේ නාස්ති කරලා යනවා. මේ බිම ඉන්න අයට එතනට ඇවිල්ලත් බොහෝම හිත බිම තියාගෙන ඉන්න පිරිස ගුරුවරයෙ කියන දේ තර්කානුකූලව පැහැදිලි කරගෙන අන්න එතන ඉඳලා යනවනම් ආන් ඒ කෙනාට මේ නිවන් මඟ තියෙනවා. අද ගොඩක් වෙලා තියෙන්නේ කලින් කලින් ගස් උඩට නැගගත්තේ අය දැන් ගස් උඩින් බැහැගන්න බැරුව බලන්ගන්න. ඇයි තමන් ගහට නැගෙන වෙලා තව කට්ටට නගන්න කිවන්නේ දැන් නැගපියවුන් ඉන්න ගහි දැන්කොමද බහින්න ලැජනැද. ඒක නිසා බහින්නතු ගහවුලටම වෙලා හරි ධර්මය කතා කරන්න අයට අපහත කර කර වේ ඉන්නවා පැත්තකට වෙලා. සමහර ඉන්නවා පින්වතුනි ගහෙන් බහිනෝ ගයිම් බැහැල තමන්ට වැරදිච්ච බව දැනගෙන ඒ වැරදිච්ච දේ තුලින් තමන් ගමන් ඒක හරියට ඉගෙනගෙන ඒ ගමන යන පිරිස ඉන්නවා. ඒක නිසා මම කියන්නේ කවුරු හරි මෙච්චරකල් භාවනා කළා නම් කමක් නැහැ. ඒක පාඩුවක් වෙන්නේ නැහැ. ඒක පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ඔබ භාවනාවට හිතවුරු කළා තියෙනවා නම් සෝතාපන්න ඵලයේ ලබපු දවසේ ඉඳලා ඔබට පුළුවන් අධික වේගෙන් ඒ ගමන යන්න. හැබැයි සෝතාපන්න වෙලා ඉන්නෝනේ. නැත්තම් භාවනා කරන්න බොරුවක්. හරි. එහෙමනම් දැන් ඔන්න එක න්‍යාය ධර්මයක් අවබෝධයි. ඒ න්‍යාය ධර්මයේ තමයි මේ ලෝකයේ දේවල් හටගන්නේ හේතුන්ගේ. හේතු ටික එකතු වුනහම දෙයක් නිද්‍යාමාන වෙනවා. හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? බංග වෙනවා. එහෙම නැති එකම එක දෙයක් හරි තියෙනවා නම් කියා. හේතුන් එකතු වීමෙන් දෙයක් හැදෙනවා. හේතු නැති වුනහම ඒක ආයි නැහැ. අන්න එහෙම නැති එකම එක දෙයක් හරි මට කියන්න තියෙනවා නම් මේ ලෝකේ. සෝඩියම් ක්ලෝරයිඩ් කාටවි හදන්න පුළුවන්ද? සෝඩියම් දාන්න පුළුවන්, ක්ලෝරීන් දාන්න පුළුවන්. සෝඩියම් ක්ලෝරයිඩ් හදන්න පුළුවන්ද? නෑ. හේතුන් ටික සකස් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඵලය හැදෙනවා. හේතුන් ටික සකස් වුණාට පස්සේ ඵලය හැදෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අපි හිතන් ඉන්නවා පිංගුතුනි මේ දේවල් අපේ කැමැත්තට සිද්ධ වෙනවා කියලා. ඔන්න ඔතනයි මෝඩ තීරණයට ඇවිදිලා තියෙන්නේ. හිතාගෙන ඉන්නවා මේ දේවල් අපේ කැමැත්තටයි වෙන්නේ කියලා. නමුත් ඇත්ත කතාව මොකද්ද? හේතු ටික තිබුණොත් ඵලය හැදෙනවා. දැන් ළමෙක් හොගාලා විභාගෙට පාඩම් කරනවා. පාඩම් කළ විභාගෙ ලියන්න යනවා. දැන් ඒක පාස් වෙන්නේ ඒකගේ කැමැත්තෙන් හින්දාද? විභාගෙ ලියන්න ගිය දරුවෙක්ට ඒ ස්ටා එකක් එන්නේ ඒක කැමති වෙලා හිටපු හින්දාද? නැත්තම් හේතු ගැලපීච්ච හින්දාද? පිටිගසනේ ඒක ගැල ඒක කැමැත්තෙන් හිටපු නිසා ඒ ස්ටා එකක් ආව නම් මේ ලෝකෙ ඉන්න හැම ළමයෙකුටම මොකක්ද දෙන්න ඕනේ? ඒ ස්ටා එකක්නේ. නිකමනේ හිතන බලන්නකො යථාර්ථවත් මේ කියන දේවල්. දැන් ඔබ කැමති නැද්ද ඔබගේ දරුවාට ඒ ස්ටා එකක් එනවට? කැමති. එතකොට දරුවා ඒ ස්ටා එකක් ගත්තේ ඔබ කැමති හින්දාද? දරුවා ඒ ස්ටා එකක් ගත්තේ ඔබ කැමති හින්දාද? නෑ. ඒකට අදාළ කරුණු කාරණා සැකසෙච්ච හින්දා. එහෙනම් හේතු ටික සැකසුනොත් ඔබ කැමති වුණත් නැත ඵලය හැදෙනවා. ඒකට ඔබගේ කැමැත්තෙන් ඇති ඵලක් නැහැ. මෙන්න මේ කරුණ මම දැන් 10 වතාවක් ආයි කියනවා. එක එක උදාහරණ දදා මෙතන තමයි සියුම්ම තැන. මෙතනින් ගොඩදාගත්තොත් පිංගදිනේ ඔබගේ ජීවිත ඔබ ගොඩදාගත්ත. හොඳට තේරුම් ගන්න. අද ඔබට රස්සාවක් තියෙනව නේද? ඔය රස්සාව ඔය විදිහට තියෙන්නේ ඔබ කැමති හින්දාද? නෑ. ඒකට අදාළ හේතු ගැලපීච්ච හින්දා නෙමෙයිද? ඒක හේතුවක් හරි වෙනස් වුණොත් එහෙම ඔබට මොකද වෙන්නේ? ඔබ තව රටක නේද? එහෙම නැත්තම් තව වෙන රැකියාවක නේද? උඩ හිටපු කෙනෙක් පල්ලෙහාට යන්නත් පුළුවන්, පල්ලෙහා හිටපු කෙනෙක් උඩට යන්නත් පුළුවන්, බැරිද? සාමාන්‍ය ඔෆිස් එකක ඔය කටයුතු නේද සිද්ධ වෙන්නේ? එහෙනම් ඔය ඔක්කොම හේතුවක ඵල නෙමෙයිද? එහෙනම් හේතු ටිකක් එකතු වෙලා අද ඔබට රස්සාවක් තියෙනවා. ඔහේ එක හේතුවක් හරි අයින් වුණොත් මොකද වෙන්නේ? රස්සාව ඔබට නැහැ. ඒක තමයි සත්‍ය. ඒක වෙන්නේ ඔබේ කැමැත්තට අනුවද නැද්ද? ඔබට ඔබ කැමති වුණත් නැතත් වින්වදිනි හේතුවක් අයින් වෙච්ච ගමන් ඵලය ඉවරයි නේද? අද ඔබගේ අම්මා ජීවතුන් අතර ඉන්නවනේ. අම්මා ජීවතුන් අතර ඉන්නේ ඔබ ඔබේ අම්මගේ අම්මා ජීවතුන් අතර ඉන්න එකට කැමති හින්දාද? ඉතින් රොකට් සයන්ස් ඕනේ නැනේ මේක තේරුම් ගන්න. ඒක අම්මගේ ජීවිතය සඳහා අවශ්‍ය හේතු කාරණා තියෙන නිසා අම්මා කියන කෙනා විද්‍යාමාන වෙනවා පන පිටින්. ඒක හේතුවක් හරි අයින් වුණොත් මොකද වෙන්නේ? අම්මනේ පින්වදේ මිනිස්සුන්ගේ හිතේ කැමැත්තට නම් අම්මා ජීවතුන් අතර ඉන්නේ. මල්සාලා වහන්න වෙනවනේ. කවුද කැමති අම්මා මැරෙනවට? කවුද කැමති තාත්තා මැරෙනවට? ඉතින් මැරෙන්නේ නැද්ද? එහෙනම් මැරෙන්නේ ඔබ කැමති අකමැති හින්දා නෙමෙයි. හේතු නැති වුණොත් පවතින්නේ නැහැ. දැන් මේ ගේ ඔළුවට කඩා වැටෙන්නේ නැත්තේ ඇයි? ඔබ ඔක්කොම ජීවිතේට ආස හින්දාද? ඔබට කිසිම ප්‍රාර්ථනාවක් නැති හින්දාද? නෑ. ඒකට අදාළ හේතු නෑ තාම. ඔබ යන ෆ්ලයිට් එක කඩා වැටෙන්නේ නැත්තේ ඇයි? ෆ්ලයිට් එක යන හැමෝම හිතාගෙන ඉන්නවා මම මැරෙන්නේ නැහැ කියලා. ඒක හින්දාද? එතකොට දැන් ෆ්ලයිට් කඩා වැටිච්චගේ ගියේ උන් හිතාගෙන ගියේ අපි ඔක්කොම පොදියේ මැරිමු කියලාද? මම ටිකට් එකක් දීයන් මට මැරෙන්න කියලාද ටිකට් එකක් ගත්තේ? ෆ්ලයිට් එකට ගොඩ වුණේ හරි එහෙනම් අපි ඔක්කොම හරි විඩං කඩන් ටික ඔක්කොම ලිව්වා එහෙනම් හරි පුතේ අපි යනවා අපි මැරෙනවා කියලා හිතාගෙනද? නෑ. එහෙනම් පින්වතුනි මේ ජීවිතයක් පවතින්නේ හේතු ටිකක් නිසා මිස ඔබ වසඟේ නෙමෙයි. ඔබ හිතන් හිටියට දේවල් වෙනස් වෙන්නේ නෑ. මේ න්‍යාය ධර්මයේ තව හොඳට තේරුම් ගන්න තව එකක් කියන්න. මම කරුණු 10ක් 15ක් කියන්න. හොඳට තේරුම් ගන්න මේ. පස්සේ තීරණය කරන අනිච්චද අනිත්‍යද දුක්ඛද දුක්ඛද අනාත්මද අනාත්මද ඕව පස්සේ තීරණය කරගන්න. ඉස්සෙල්ලා මේක හොඳට තේරුම් ගන්න. අද ඔබ ඔය පුටුවේ ඉඳගෙන ඉන්නේ හේතු ටිකක් සැලකසිලා නෙමෙයිද? ඔය පුටුවේ නිර්ූපද්ධිතව කොණ්ඩ කඩා ගන්න තු ඉන්නේ. මෙතන ඉන්න කාටවත් කැමැත්තක් තියනවද මේ පුටුවේ මැල්ල කොණ්ඩ කඩා ගන්න? කාගේවත් කැමැත්තක් නැහැ. හැබැයි ඔය පුටුවක ඇණයක් පුරුල් වෙලා පුරුල් වෙලා පුරුල් වෙලා ඇවිදilla. මේ මොහොතේ ටික වෙලා කෙනකොට ඔය ඇණේ කැඩලා ගියොත් එහෙන මොකද වෙන්නේ? පෙරේතයා පොලේ ගැහුවා වගේ දඩබඩාන් ගාලා වැටෙනව නේද පොලොව මත? දැන් ඒ කැමැත්තටද වෙන්නේ අකමැත්තටද වෙන්නේ? එහෙනම් කැමැත්ත අකමැත්ත මේකට අදාළද? මේ ලෝකේ වෙන දේවල් වලට ඔන්න ඕකයි තේරුම් ගන්න තියෙන්නේ. කැමැත්ත අකමැත්ත කියන එක මේවට අදාළද? මේ සමීකරණේ කොතනද කැමැත්ත අකමැත්ත කියන එක තියෙන්නේ? හොඳට බලන්න. ඔබ යම් දෙයකට කැමති වෙලා කරුණු ටිකක් එකතු කරනවා. ඕකට තමයි කිව්වේ සංකාර කරනවා කියලා. ලොකු බණ කියන්නේ නැහැ මං. ලොකු බණ කියනවා හෙට එකට එන්න. හෙට දේශනාව YouTube එකෙන් හරි අහන්න. අන්න ඒකෙන් ලොකු බණ කියනවා. ලොකු බණ කියන්නේ මාර්ගඵලලාභී කොටස් ඉන්නව එතන. සකදාගාමි මට්ටම පවා ඉක්මවපු උත්තම පිරිසක් ඉන්නවා. ඒකයි කියන්නේ නේද මාර්ගඵල වැහිලා නැහැ. ඒ දේවල් එහෙම තියෙනවා. ඒ උත්තම පිරිසක් පැවිදි වෙන්නත් යනවා. මම ඔබට නිසා කියන්නම්. ලෞකික භාවනා කළා. දැන් මට්ටම් උපදව ගත්ත දෙන්නෙක් මේ වෙනකොට කියලා තියෙනවා. ඔය ආරාමේ මාස 3ක් යන්නට කලින් අරහතුන් වහන්සේලා බිහි වෙනවා කියලා. ඒ අයගේ සමාධි මට්ටම් වලට වෙනිච්ච කියලා තියෙනවා. ඒකයි මම කියන්නේ මේකට බය වෙන්න එපා. අනේ අපිට බණ මතක හිටින්නේ නැහනේ. මතක හිටින්නේ මොකටද බණ? බණ මතක හිටින්නද නිවන් දකින්න? නෑ. බණ තේරෙන්න ඕනේ නිවන් දකින්න. බණ මතක හිටින්න ඕනේ කාටද? මට. ඇයි? කියන්න එපා. මේ කියන්නේ කියන වදයක්. නිවන් දකින්න ඕනේ එක බණ පදයයි. මම බණ පද ලක්ෂයක් විතර දැනගෙන ඉන්න ඕනේ. ඇයි? ඉතින් ඔබට ප්‍රශ්නයක් ආවොත් එහෙනම් මම ඔකට උත්තර දෙන්නකෝ. ඔබට නිවන් දකින්න මම උදව් කරන්න නම් දේශකයෙක් වශයෙන් උදව් කරන්න නම් මම දහම් කාණ්ඩයක් දැනගෙන ඉන්න ඕනේ. ඒක නිසා නිතර නිතර ත්‍රිපිටකය පරිශීලනය කරනවා. නැත්තම් මට ඕනේ මොකද්ද? එක බණපදයයි ඕනේ. ඒ බණපදේ මට හොඳට මැදි නිවන් දකින්න. නමුත් දැන් දරාගෙන ඉන්නව කරන් දෙයක් නැහැ. සාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයේ මගේ ණය ගෙවෙන්න ඕනේ. යම් ප්‍රමාණයක් ඔක්කොම ගෙවන්න බෑ. හරි. දෙයයන් මේ පුටුවේ ඔබ ඉඳගෙන ඉන්නකොට ඔය පුටුවේ ඔබ නිරුපද්‍රිතව ඉඳගෙන ඉන්න හේතු නිසා නෙමෙයිද? හේතු නිසා. එක ඇණයක් හරි වැන්නොත් දඩෝරියන් ගලවීම. ඔබ ලස්සනයි. මේ ඉන්න ගෑනු පිරිමි වශයෙන් ඉන්න සියලු දෙනා ලස්සනයි. ඔය ලස්සන කියන්නේ හේතුක ඵලයක්ද නැද්ද? හේතු ටිකක් සකස් වෙලා තියෙන හින්දා නෙමෙයිද ඔබ ඔය ලස්සනට ඉන්නේ? ඕකෙන් එක හේතුවක් හරි අයින් වුණොත් මොකද වෙන්නේ? ඉවරයි නේද? කුස්සියේ මොනවා හරි ටිකක් බදිනකොට තෙල් ටිකක් මූණට වීසුනොත් එහෙම ඔක්කොම ඉවරයි නේද? ඔය තෙල් ටික වීසෙන වෙලාවේ කියන්න පුළුවන් ද වච්චි වච්චි වච්චි කියලා? ආහා එන්න එපා එන්න එපා එන්න එපා මගේ කැමැත්ත ඕක නෙමෙයි කියලා එහෙම කියන්න පුළුවන්ද? නෑ. එහෙනම් පින්විතනි, ඔය හේතුවක ඵලයක් ඔය තියෙන්නේ. ඔය හේතු ඔය එක හේතුවක් හරි ඕකෙන් අයින් වුණොත් එහෙම ඕක ඉවරයි. එහෙනම් තමන්ගේ තාන්න මාන්න රූප ලක්ෂණ ඔය සල්ලි තියෙන ඇති නැතිකම තමන්ගේ දරුවෝ ඔන්න තව හොඳ උදාහරණයක්. තමන්ගේ දරුවා අද ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද? තේරුම් ගන්න ඕදට? දැන් ඔබ කැමති හින්දාද දරුවා ජීවතුන් අතර ඉන්නේ? නෑ, ඒකට ජීවත් වෙන්න තව හේතු තියෙනවා. ඔය දරුවා අංග විකල නැත්තේ ඔබ කැමති හින්දාද? ඔය දරුවට පිළිකාවක් නැත්තේ ඔබ කැමති හින්දාද? නෑ, තාම හේතු සකස් වෙලා නෑ. පිළිකාවල් තියෙන දරුවන්ගේ අම්මලා මේ ලෝකේ නැද්ද? එතන ඒ අම්මලගේ කැමැත්තද ඔය ඉෂ්ට වෙලා තියෙන්නේ? ඔබට හතුරෙක් ඉන්න පුළුවන්. ඔය හතුර ජීවතුන් අතර ඉන්නේ ඔබගේ කැමැත්ත අකමැත්ත නිසාද? නෑ. එහෙනම් මට කියන්න, ඔබගේ කැමැත්ත අකමැත්ත නිසා මේ ලෝකේ හැදෙන එක දෙයක්? මම පියවරෙන් පියවර ඔබ අරයි යනවා එතනට. එක දෙයක් තියෙනවා නම් මට කියන්න, ඔබ කැමති නිසා හැදුනා. ඔබ අකමැති නොකර අයින් වුණා. එහෙම එක දෙයක් හරි තියෙනවද? නෑ. එහෙනම් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම හේතුන්ගෙන් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනේව නේද? එහෙනම් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම සංකතයි, පටිච්ච සමුප්පන්නයි නේද? සංකතයි කියන්නේ හේතුන්ගෙන් හට ගන්නවා කියන සකස් වීමක්. සංකතයි කියලා කියන්නේ උඩින් වැටිච්ච නෙමෙයි, සකස් වීමකින් හැදිච්ච. පටිච්ච සමුප්පන්නයි හේතුන් ගැළපිලා ඒකට අනුව උත්පාද වෙච්ච දේවල් විතරයි මේ ලෝකේ තියෙන්නේ. දැන් ගම්මුකෝ, තව හොඳ උදාහරණයක් ගම්මුකෝ. husband and wife ගේ ආදරේ නැත්තම් girlfriend ගේ boyfriend ගේ ආදරේ හේතුක ඵලයක්ද නැද්ද? හේතු සමූහයක ඵලයක්ද නැද්ද? උදේ ඉඳලා රෑ වෙනකන් ඔය ආදරේ පවත්ව ගන්න ඔබ හේතු එකතු කරනවද නැද්ද? හොඳට තේරුම් ගන්න, මම කියන්නේ ඔබගේ ජීවිතෙන් මේක තේරුම් ගන්න. හාමුදුරු පිරිසකට බණ කියනවා නම් මම මේ ටික කියන්නේ නැහැ. උන්වහන්සේලාගේ ජීවිත වලින් තමයි උන්වහන්සේලා ධර්මයේ කතා කරන්නේ. නමුත් ඔබට මේ කතා කරන දේවල් වලින් ඔබ තේරුම් ගන්න මේක. ස්වාමි පුරුෂයාගේ සහ බිරිඳගේ තියෙන ආදරේ රඳාපවතින්නේ එකිනෙකාගේ තියෙන හිතවල තියෙන කැමැත්ත මත නෙමෙයි, හේතු මත. ඔබ බිරිඳට ගොඩාක් ආදරෙයි. හැබැයි ආදරේ පෙන්වන්නේ දැන් පවුල තියෙයිද? එනකොට රෝස මලක් ගෙනත් දෙන්නේ නැහැ, චොක්ලට් එකක් ගෙනත් දෙන්නේ නැහැ, කොයි හරි එක ගෙන යන්නේ නැහැ. දැන් පවුල තියෙයිද? හැබැයි ඔබ ආදරෙයි. එහෙනම් පිළිද මේ ආදරය කියලා කියන්නේ තනිකර මොකද්ද මේ? ඒ කියන්නේ ආදරය කියන්නේ මේ දෙන්නෙක් අතර තියෙන ආදරයක් කියලා කියන්නේ හේතුන්ගේ ඵලයක්. දෙන්නත් එක්ක එකතු වෙලා මොකද කරන්නේ? ඉවසගෙන ඒවට හේතුමක් කරනවද? එකතු කරනවා උදේ ඉඳලා රෑ වෙනකම්. මහත්තයා වැඩ කළ සල්ලි ටික ගේනවා කියන්නේ මොකද්ද? අර පවුල රැකීම සඳහා හේතු එකතු කරනවා. අර අම්මා දර ලිපේ වත්තු යද්දි දර පිච්චෙන්න මොකද කරන්නේ? ඈ, අර ගින්දර ටික අතුල් කරනවා වගේ උදේ ඉඳලා රෑ වෙනකම්ම කරන්නේ. පිංගුතුනි, සංකත පටිච්ච සමුප්පන්න දේවල් වලට ආලේ කර කර ආන්ගේ දේවල් එලෙස පවත්වාගෙන යන අන්ත දුකක් විඳිනවා. ඔන්න ඔකට කියනවා සංඛාර දුක්ඛය කියලා. හොඳට දුක්ඛ කියන ඒවා තේරුම් ගන්න ඕනේ. ඔබ උදේ ඉඳලා රෑ වෙනකන් සංඛාර දුක්ඛ කරනවා. මේ ගේ ගත්ත ඔබ මේ විදිහට මේ ගේ පවත්වගෙන යන්න දුක් විඳිනවද නැද්ද? උදේ ඉඳලා රෑ වෙනකන් අතු ගන්න ඕනේ, බාත්รูම් හොදන්න ඕනේ, මේ මකුල් දැල් කඩන්න ඕනේ, පේන්ට් කරන්න ඕනේ. ඈ කොච්චර දේවල්ද? එහෙම කළේ නැත්නම් මොකද වෙන්නේ? ඒව කළේ නැත්නම් මොකද වෙන්නේ? අර ඵලයේ ෂේ වෙලා යනවනේ දන්නේම නැතු. ඇයි? හේතු සැපෙව්වේ නැත්නම් ඵලයේ විද්‍යාමාන වෙන විදිහ නැහැ. එහෙනම් මේ වගේ ලස්සන ගයක් තියෙන විදිහක් නැහැ. එහෙනම් මේ වගේ ලස්සන ගේක පැවැත්මක් තියෙනවොත් නම් මොකද්ද කරන්න ඕනේ? ඒකට හේතු සපය ගන්න ඕනේ. එහෙනම් පින්වතුනි බතක් ඉදෙන්න නම් නිතර ගින්දර ඇතුල් කර කර ඇතුල් කර කර හේතු වෙනසෙන්නේ යද්දී ඇතුල් කර කර ඇතුල් කර කර ඉන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ක්‍රියාදාමයේ තමයි අද මුලින් ඉඳලාම ඔබ හිටියේ. දැන් එහෙනම් මට කියන්න මේ ලෝකේ නිච්චයිද අනිච්චයිද? නිච්චයිද අනිච්චයිද? තමන් වශයෙන් මේක පවතිනවාද? නැහැ. මේ කිසිවක් මගේ වශයෙන් පවතින්නේ නැහැ. තියෙන්නේ මොකද්ද? හේතු තිබුණොත් ඵල තිබුණා නැත්තන් නැහැ. හරි. දැන් ඔන්න ඊළඟ කාර්යතාවයට යන්නයි යන්නේ. දැන් අරකට පොඩ්ඩක් කතා කරමුකෝ. අනිත්‍යයි. වැරදි නෑ. අනිත්‍ය කියන වචනේ වැරදි නෑ. බුදුහාමුදුරුවෝ කරුණු හතරක් කියනවා. අනිච්ඡං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං. හේතුන්ගෙන් හටගත්ත දේවල් නිසා ඔය කරුණු හතරම වෙනවා. අනිච්චයි. හේතුන්ගෙන් හටගත්ත දේවල් අපේ වශයෙන් තියන්න බෑ. අද්දුවං ස්ථිර නැහැ. හේතුන්ගෙන් හටගත්ත දේවල් ස්ථිර නැහැ. හේතු වෙනස් වෙච්ච ගමන් වෙනස් වෙනවා. විපරිණාම ධම්මං. පරිණාමය කියන්නේ වෙනස් වෙනවට. විපරිණාමය කියලා කියන්නේ විනාශයට වෙනස් වෙලා යනවා. වෙනස් වෙනවා විතරක් නෙමෙයි විනාශයට වෙනස් වෙලා යනවා. එහෙනම් එන්නෙන්න විනාශයට යනවා. ඇයි? හේතු සපය ගන්න බැරි වෙච්ච ගමන් විනාශ වෙනවා. ඇයි? හේතුන්ගෙන් හටගත්ත වස්තුවල තියෙන ලක්ෂණ ඔය. ඊළඟට අඤ්ඤතං. හැමතිස්සෙම අන්‍ය ස්වභාවයට යනවා. හිතාගෙන ඉන්නේ මෙහෙම වෙයි කියලා. නමුත් අන්‍ය ස්වභාවයට යනවා. මොකද හේතුව? හේතු හැමතිස්සෙමක් වෙනවද? ෂේ වෙවි, වෙනස් වෙවි, වෙනස් වෙවි යන නිසා. එතකොට ඵලය හැමතිස්සෙම අන්‍ය ස්වභාවයකට ලක් වෙනවා. තියෙන විදිහ නෙමෙයි වෙනස් වෙනවා හැම මොහොතක. එහෙනම් ඔය කරුණු හතරෙන් ප්‍රබලම කරුණ තමයි අනිච්ච කියලා කිව්වේ. එහෙනම් පින්වතුනි අනිත්‍ය කියලා කියන්නේ ස්ථිර නැහැ කියන එක නම් අද්දුවන් කිව්වේ මොකක්ද? ඒත් ස්ථිර නැහැනේ. එහෙනම් අනිච්චං අද්දුවං කිව්වම බුදුහාඳුර කියලා තියෙන මොකද්ද? ස්ථිර නැහැ, ස්ථිර නැහැ. ඈ ස්ථිර නැහැ, ස්ථිර නැහැ. වෙනසීමට පරිණාමය වෙනව, වෙනස් වෙනව. ඕකද කිව්වේ? නැහැ. බුදුහාඳුර කිව්වේ අනිච්චං අද්දුවං. අනිච්චං කිව්වේ මොකද්ද? තමන් වශයෙන් පවත්වන්න බෑ. ඊගොතින් මේ ලෝකෙට, මේ ලෝකේ අපි සැරිසරන්නේ මේ දේවල් අපි වශයෙන් තියනවා කියලා හිතාගෙන. මම ඔන්න උදාහරණේ කියනවා දැන් තේරුම් ගන්න. ඔබට දරුවෙක් ලැබුණා නම් ඔබට දරුවෙක් ඕන වෙලා අපි හිතමු ඔබ ගියා දෙවි කෙනෙක් ගාවට. ගිහිල්ලා ඒ දෙවියන්ට කියනවා ඔබ එතන දෙවියා ගාවට ගිහිල්ලා දෙවියන්ට කියනවා අපිට දරුවෙක් ඕනේ. දෙවිය කියනවා හරි දෙන්න. දෙවියෝ ලිස්ට් එක බලලා කියනවා ලිස්ට් එකේ හැටියට නම් දෙන්න වෙන්නේ මන්දබුද්ධික දරුවෙක්. ගන්නවාද? ඔබ ගන්නවාද? නැහැ. එහෙම නැත්තම් කියනවා අංග විකල ළමයෙක්. කකුල් දෙකක් නැහැ, එක අතක් බඩේ, අනික අත ඔළුවේ. එක ඇහැයි තියෙන්නේ, දත් එකක්වත් නැහැ. මෙයාව දෙන්න ගන්නවද? දරුවෙක් නියෝනේ. මෙයත් දරුවෙක් ගන්නවද? ඔබ ගන්නවද? නැහැ. එතකොට එහෙනම් ඔබ දැන් දරුවෙක් හැදුවේ එන්නේ කවුද කියලා දැනගෙනද? හොඳ වෙලාවට හොඳ එකෙක් ආවා. ඒ ඔබගේ කැමැත්තට දාවේ. එතකොට අංගවිකල දරුවන්ගේ අම්මලගේ කැමැත්ත උනේ මට අංගවිකල ළමයෙක් එක්කවා කියලාද? නෑ. ඔන්න තේරුම් ගන්න. ඔබගේ වසඟේ මොකද්ද තියෙන්නේ? හැබැයි පින්වතුනි ඔබට දරුවෙක් හදන්න ඕනේ කියන ආසාව ජනිත උනේ ඔබට කැමති දරුවා එයි කියලා ආපු දෘෂ්ටියෙන් හින්දා නෙමෙයිද? ඔන්න බුදුදහමේ හරය තේරුම් ගන්න. ඔබට දරුවෙක් හදන්න ඕනේ කියලා හිතුනේ ඔබ දැකලා තියෙන ලස්සනම හුරතල්ම බුද්ධිමත්ම ළමයා ලැබෙයි කියලා හිතාගෙන නේද? එහෙනම් ඔබ මොහොතකට හරි වසඟයේ පැවැත්වුවේ නැද්ද? ඒ වසඟයේ පවත්වපු නිසා නේද පින්වතුනි ඔබ දරුවෙක් හැදුවේ? හැබැයි යම් මොහොතක යථාබෝධයට පත් වෙලා හිටියානම් මේ දේවල් මගේ වසඟයේ තියන්න බෑ කියලා ඔබ දරුවෙක් හදයිද? ඒකට උත්තරේ මේ උදාහරණයෙන් ගන්න. පිස්තල් එකක් තියෙනවා. පිස්තෝලයක් තියෙනවා. මේකට දැන් දාන්න පුළුවන් අර රිවෝල්වර් එක කියලා කියන්නේ. හරි. ඕකේ බැරල් තියෙනවා 6ක්. මම එක උණ්ඩයක් ඕකට දාලා කරකෝල ඉවර වෙලා ඔබට දෙනවා වෙඩි තියාගන්න. ඔබ වෙඩි තියාගන්නවද? වෙඩි තියාගන්නවද? නැහැ. මරණයේ සම්භාවිතාව 6න් 1යි. 6න් 5ක්ම ජීවත් වෙන්න තියෙන්නේ. වෙඩි තියාගන්නවද? නැහැ. මම සම්භාවිතාව වැඩි කරනවා. මම බැරල් 10ක් තියෙන එකක් අරගෙන එක උණ්ඩයක් දාලා දෙනවා ඔබ කරකවල වෙඩි තියාගන්න කියලා. ඔබ වෙඩි තියාගන්නවද? ඒත් නැහැ. සීයක් දාලා දෙනවා වෙඩි තියාගන්නවද? ඒත් නැහැ. 1000ක් දාලා කරකවල දෙනවා වෙඩි තියාගන්න කියලා. වෙඩි තියාගන්නවද? ඒත් නැහැ. ඇයි එහෙනම්? එහෙම කරන්නේ නැත්නම් ඔබ වසඟේ පවතින නැති බව මනාකොට අවබෝධයෙන් ඉන්නවා නම් පින්වතුනි ඔබ දරුවෙක් හදයිද? ඇයි ඔබ අරකින් වෙඩි තියාගන්නේ නැත්තේ? ඒ උණ්ඩය ඔබ වසඟේ පවතින්නේ නැති නිසා. රොකට් සයන්ස් නෙමෙයි යථාර්ථවත් දහම. එක් ඔබ වසඟේ පවතින නැති බව හොඳටම විශ්වාස නිසා නෙමෙයි ඔබ වෙඩි තියාගන්නේ නැත්තේ. ඈ ඔබ හොඳටම දන්නවා 100,000ක් ඔබ දන්නවා මේක මගේ වසඟේ තියෙන්නේ නැහැ. ඒක නිසා ඔබ වෙඩි තියාගන්නේ නැහැ. හැබැයි දරුවෙක් හැදුවේ ඔබ වසඟේ තියෙනවා කියලා දෘෂ්ටිගත වෙලා නේද? ඇයි හත් දෙයියනේ බඩෙන් ඕක එළියට එනකොට අංග විකලෙක් වෙලා එහෙම ආවන දුක් විඳින්න වෙනව නේද මුළු සංසාරෙම? නැත්තම් මුළු ජීවිතේම දුක් විඳින්න වෙනව නේද? මහා අඳුරකට වැටෙනවනේ මුළු පවුලම. ඒත් බය නැතුව දරුවේ කැදුවේ. මම මේ උදාහරණෙට කියන්නේ දරුවන්ට මූ කියන හැම නෙමෙයි. හොඳට තේරුම් ගන්න. හැදුවේ නා. දෘෂ්ටිගත වුණා. අද ඔබ දෘෂ්ටියක ඉන්නවා ඔබගේ දරුවා මැරෙන්නේ නැහැ කියලා. ඔව්ද නැද්ද? පින්වතුනි, ඔන්න දැන් තේරුම් ගන්න. ඔබගේ දරුවාද ජීවතුන් අතර ඉන්නේ ඔබගේ දෘෂ්ටියේ හින්දවත් ඔබ කැමති හින්දවත් නෙමෙයි. ඒ දරුවට ජීවත් වෙන්න හේතු තියෙන නිසා. එහෙනම් දැන් මට කියන්න පින්වතුනි, මේ ලෝකයේ දේවල් හැදිලා තියෙන හේතුන්ගෙන් නම් ඔය හේතුන්ගෙන් හැදිච්ච ඵල වලට ආදරය කළොත් මොකද වෙන්නේ? ඇලුනොත් මොකද වෙන්නේ? හැමදාම අඬන්න ඉන්න නෙමෙයිද වෙන්නේ? ඇලෙන්නේ ඇයි? ඔන්න ඕකයි දැනගන්න ඕනේ. මේ ලෝකෙට අපි ඇලෙන්නේ ඇයි කියලා දැනගන්න එපා. දැන් ඔබට ප්‍රශ්නයක් නැද්ද? ඇයි මේ ලෝකෙට අපි ඇලෙන්නේ? ඇලෙන්නේ එක හේතුවයි තියෙන්නේ. මොකද්ද? මගේ වසඟේ තියනවා කියලා හිතාගන්නවා. ඔබ මේ රටට ආවේ ඇයි? මගේ වසඟේ තියෙයි කියලා අර ඔක්කොම මවාගෙන ඒ වසඟේ තියෙයි කියලා හිතාගෙන ආවේ. නමුත් තියනවද? නෑ. ඔබ වෙලාවක සතුටින් ඉන්නවා. වෙලාවකට අඬනවා. ඇයි? හිතාගෙන හිටපු දේවල් වුණාම සතුටුයි. උනේ නැති වුණාම දුකයි. දැන් හිතාගෙන හිටපු දේවල් උනේ. ඔබ හිතාගෙන හිටපු හින්දාද? හොඳට තේරුම් ගන්න. ඒ ඔබ හිතාගෙන හිටපු දේවල් උනේ ඔබ හිතාගෙන හිටපු හින්දාද? නෑ. හේතු සකස් වෙච්ච නිසා. ඔබ හිතාගෙන හිටපු දේවල් උනේ නැත්තේ ඔබ හිතාගෙන නැති නිසාද? නැත්නම් හිතාගෙන හිටපු නිසාද? නෑ. ඒකට හේතු තිබුණේ නෑ. දරුවෙක් හදන්න ගියාම ගෑනු දරුවමයි හැදෙන්නේ. පිරිමි දරුවෙක් හැදෙන්නෙම නෑ. නෑ. හේතුව මොකද්ද? ඒකට අදාළ හේතු නෑ. මේ හේතු නැතිවීම නිසා මිසක් අර අම්මගේ තාත්තා කැමැත්තද ඔය උනේ? කැමැත්ත නම් පිරිමි දරුවෝ හැදෙන්න එපා. දැන් ගෑනු දරුවෝ විතරක් ඉන්නාට පිරිමි දරුවෝ ඕනේ. දැන් කලව මේ එපා මේක කරගන්න. එකකින් විතරක් සෑහීමකටපත් වෙන්නෙත් නෑ, 10කින් වෙන්නෙත් නෑ. කොහොමවත් වෙන්නේ නෑ. සෑහීමකටපත් වෙනවා කියන එක වෙන්නේ නෑනේ කොහොමදවත්. පිරිමියේ ඉන්න අයර දෑනු දරුවෝ ඕනේ, ගෑනු දරුවෝ ඉන්නවනේ පිරිමි දරුවෝ. හැබැයි ඔය හැම දරුවෙක්ම හදන්න හේතු පින්වතුනි හිතාගෙන ඉන්නවා මොකද්ද? මගේ වසඟියේ තියෙනවා කියලා. නැත්තන්නම් අල්ලන්නේ නෑ මේ ලෝකේ. ඒකයි පින්වතුනි මම ඒකෙන් කියන්නේ සෝතාපන්න දරුවෝ හදන්නේ නෑ කියන එක නෙමෙයි. මේ කියන්න උත්සාහ කරන්නේ පින්වතුනි සෝතාපන්න ඵලය ලබන්න මෙන්න මේක අවබෝධ කරගත්ත කෙනා මේ ලෝකෙත් එක්ක වැඩිය හැපෙන්න ගැටෙන්න යන්නේ නෑ. ඒකට හේතුව මෙන්න මේකයි. බුදුහාඳුරෝ කියලා තියෙනවා නේද පින්වතුනි දුකට හේතුව. මොකද්ද දුකට හේතුව? තෘෂ්ණා. දුකට හේතුව අනිච්ච නෙමෙයි. දුකට හේතුව තෘෂ්ණාව. හැබැයි තෘෂ්ණාව හටගන්නේ මොන වස්තුන්ටද? ඔය තෘෂ්ණාව කිව්වට හරියට ඔක බරපතල වචනයක්නේ. මොකද්ද පින්වතුනි තණ්හාව කියන්නේ? ඈ? අසාව ආදි වශයෙන් කියනවා. නමුත් ඔකට හොඳ වචනයක් කතා කරමු. තණ්හීහාවීම. තණ්හාවීම. පද නිරුක්ති. නිරුක්තියකට අන්තර්ගත වෙච්ච අර්ථයක් තියෙනවා. පදයකට අන්තර්ගත වෙච්ච අර්ථයක්. තණ්හීහාවීම. ඕක ඕනම් තවට වැඩියෙන් කියන්නද මම? යායන් තණ්හා පුනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර ආන්දනි. ඔය කිව්වෙත් එකම එක දෙයක්. මොකද්ද? ඒ තන හා වෙනවා. අපි කියන්නේ හා වෙනවා කියලා කියන්නේ. ඒ තන ඇලෙනවා. රූපයක් දැක්කම රූපෙට ඇලුනවා. ශබ්දයක් ඇහුණා නම් ශබ්දයට ඇලුනා. ඒ තැන ඇලෙනවා ටක් ගාල ගිහිල්ලා. ඔය තන්හි හාවීමට තමයි තණ්හාවීම කියලා කියන්නේ. එහෙනම් පින්වතුනි හේතුන්ගෙන් හටගත්ත වස්තුවකට තණ්හා වුණොත් ආස කළොත් දුක එනවාද නැද්ද? ඇයි? හේතුන්ගෙන් හටගත්ත දේවල් හේතු නැති වෙච්ච ගමන් නැති වෙනවා. හැබැයි තන්හි හා වෙන්නේ ඇයි? මොන දෘෂ්ටියේ ඉඳගෙනද? ඇයි ඒකට ආස කළේ? මොන දෘෂ්ටි ඉඳගෙනද ආස කළේ? මගේ වසඟේ තියනවා කියන දෘෂ්ටි ඉඳගෙන. එහෙනම් මගේ වසඟේ මේ ලෝකේ පවතිනවා කියන දෘෂ්ටියේ ඉන්නකල් මේ ලෝකේ වස්තු අල්ලන එක නතර කරන්නේ නැහැ. මේකත් ඕනේ, මේකත් ඕනේ, මේකත් ඕනේ, මේකත් ඕනේ කිය කී ගොඩ ගන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඔය ගොඩ ගන්න හැම එකක්ම පින්වදෙනි ඔබට ගිනි දෙනවා. මට කියන්න දරුවෝ දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්ද වැඩිපුර දුක් වෙන දරුවෝ පස් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක්ද? දරුවෝ දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්ගේ දරුවෝ දෙන්න නැති වෙනවා, දරුවෝ පස් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක්ගේ දරුවෝ පස් දෙනාම නැති වෙනවා. කවුද වැඩිපුර අඬන්නේ? පස් දෙනායි. පවුන් 1000ක් තියෙන එකෙක්ගේ පවුන් 1000 නැති වෙනවා, තව එකෙක්ගේ 10000ක් නැති වෙනවා. කවුද දැන් වැඩිපුර අඬන්නේ? එහෙනම් පින්වදිනේ මේ ගොඩ ගහන්න වෙන්නේ ගිනි ගොඩවල් නෙමෙයිද මේ ලං කරගන්නේ? හැබැයි මේ මෝඩ පු탁ජනයා පුතක් ජනය කිව්වේ පොතු ජනිත කරන්න. පොතු ජනිකෝ. පොතු ජනිත කර කර ඉන්නේ. ඵල ජනිත කරන්නේ නැහැ. ජනිත කරන්නේ මොනවද ඔක්කොම? පොතු. දැන් රටකජ්ජ ගත්තාම පොත්ත වීසි කරනවා. ඵලේ එකක්, පොත්ත තව එකක්. ගහට සාරේ දීලා පොත්ත මොකද වෙන්නේ? හැලිලා යනවා. ගහට වැඩකුත් නැහැ. කාටවත් වැඩන්නේ. එහෙනම් පොතු ජනිත කරන කිසිම වැඩකට නැති දේවල් ජනිත කර කර ඉන්න පිරිසට කියනවා පොතු ජනික. පොතු ජනිත කරන පිරිස. එනම් පින්වතුනි මේ පුතක් ජනයාට මේ ලෝකය හරි සාරයි. ඇයි? ඒකගේ දෘෂ්ටියක් තියෙනවා. මොකද්ද? මගේ වසඟේ පවතිනවා. ඒක නිසා පුළුවන් තරම් දකින්න දෙයට ඇලෙනවා. වාහනයක් දැක්කනම් අපි ඒක ගේමුද? ඇයි ඒ? හිතාගත්තා මොකද්ද? මේක Mercedes Benz. මේක යනකොට මෙහෙමයි. කොහේ හරි ගිහිල්ලා බැස්සාම හරි මුදුන්. හරි හරිම ෂයින්. මේව ගියාම ඔක්කොම ඔය ටික නෙමෙයිද හිතේ බයි. මර්සිඩීස් බෙන්ස් වල ගිහිල්ලා හැපිලක් කුඩු වෙට්ට ෆිරිස් නැද්ද? හැබැයි ඒව හිතේ බහින්නේ. ඔක්කොම එන්නේ මොකද්ද? මගේ වසඟියේ දැන් පවති. වාහනේ කැඩිලා ඒ ඒකෙන් ආවෙ නැද්ද ඔබව ගන්න? මර්සිඩීස් බෙන්ස් වලත් ඉන්නවා. හැබැයි ඕවා ආවද ඒවල හිතේ නැහැ. ඒවල හිතුනේ මොකද්ද? දැන් මේ මගේ වසඟියේ මේක තියෙයි. ඒක නිසා තමයි පිංගුතුනි පුළුවන් තරම් හම්බ කරපු ටිකක් දාලා තව යාළුවන්ගෙනුත් ණයට අරගෙන බැංකු ලෝන් එකකුත් අරගෙන කොහොම හරි ගන්නවා වාහනේ. ගත්ත දවස් ඉඳලා හේතුවක ඵල භුක්ති විඳිනවා. ඕක කොහේ හරි හැපුණොත් චුට්ටක් යන්තම් හූරගෙන ගියොත් එහෙම මොකද වෙන්නේ? ඈ ඉතින් ඒ හූරගෙන ගිය කගේ අම්මා තාත්තගේ ඉඳලා පට්ට වතුරු අරිනවා. හැබැයි තේරෙන්නේ නැහැ නේද හේතුක ඵලයක් මේ ගිනි ගොඩක් ලං කරගත්තේ කියලා. ඔය රුපියල් 200ක නැත්නම් පවුන් 200ක කාර් එකක් තියෙනවා කියලාද? කොල්ලෙක් මොකද කරන්නේ? කොල්ල ගුරුට්ට ඉන්නේ. ඔය යතුරක් හරි මොකක් හරි අරගෙන යන ගමන් අර තියෙන දහ දුරා කමට මොකද කරන්නේ? අරක ඉරක් ඇඳගෙන යනවා. අර පවුන් 200 වාහනේ ඉරක් ඇඳගෙන ගිහිල්ලා. උන් ඉතින් බල්ලා හුස්මක් කරලා යන්නේ ඇයි? අයිතිකාරයක් කරන් යන්නේ. කොහොමද 60,000ක විතර වාහනේ ඉරක් ඇඳගෙන ගියාන? පපුව පැලෙනවා ඒකගේ එතන. පින්වතුනි අද ඔබගේ වාහනේ ඉරක් ඇඳලා නැත්තේ ඔබ කැමති නිසා. නෑ, තාම ඒකට හේතු සකස් වුන්නේ. ඒකට හේතු සකස් වෙච්ච වෙලාවක ඒකෙත් ඉරක් ඇඳෙයි. එහෙනම් හොඳට මතක තියාගන්න, ඔය උඩ පැන පැන හිටියට ඔය පිස්සුවකින් ඉන්නේ. ඇත්තම කිව්වොත් පිස්සුවක් තියෙන්නේ. ඉන්දියාවයි ලංකාවයි මැච් එකක් ගහනවා. කොල්ලෙක් කියනවා ඉන්දියාව දිනනවා කියලා. තව එකෙක් කියනවා ලංකාව දිනනවා කියලා. ඉන්දියාව දිනනවා. ඉන්දියාව දිනපු කොල්ලා කියනවා මං කියපු හින්දා දින්න. ඔබට හිතෙන්නේ නැද්ද මූමහ රජ ගුණෙක් කියලා? දැන් ඒක කියපු හින්දාද දින්නේ? නෑ. අර කොල්ලෝ ටික මහන්තිලා මැච් එක ගහපු නිසා දින්නේ. නමුත් මූ කිව්වොත් මේ මං කියපු නිසා ඉන්දියාව දින්නේ කියලා. එතන මෝඩ අර්ථයක් නෙමෙයි දෙන්නේ. මේක මහා මෝඩයෙක් කියලා. එහෙනම් පින්විතේ ඔබ තුල නැද්ද බලන්න ඔය මෝඩය? හැම මොහොතක්ම ඔබ gederin එළියට වහින්නේ හවස gederay කියලා හිතාගෙන නේද? ඔබ ඔබගේ ජීවිතේ ඔබේ වසඟේ පවත්වනවා බව තේරෙන්නේ නැද්ද? ඔබ ඔබගේ ජීවිතේ ඔබේ වසඟේ පවත්වනවා කියලා තේරෙන්නේ නැද්ද? ඔබගේ මරණය මහපාරේ වෙන්න බැරිද? ඔය යන ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙකුට නිින්ද ගියොත් එහෙම මොකද වෙන්නේ? තප්පරයක් කරනකොට ඔබගේ වාහනයටත් උඩින් ගිහලා ඔබව චොප් කරලා දානවා නේද? තාම උනේ නෑ නේද? ඇයි උනේ නැත්තේ? තාම හේතු සකස් උනේ නෑ. ඔබගේ බිරිඳ වැන්ද මුනේ නැත්තේ ඇයි තාම? තාම ඒකට හේතු සකස් උනේ නෑ. ඔබ පිළිකාවක් තියනවා කියලා ඩයග්නෝස් කළේ නැත්තේ ඇයි තාම? තාම ඒකට හේතු සකස් උනේ නෑ. හේතු සකස් වෙච්ච ගමන් කැස්සක් හරි මොකක් හරි එයි. ඒක චෙක් කරන්න ස්පිරිතාලට ගියාම කියයි මොකද්ද? ඔන්න හැදිලා. එහෙනම් අර අර තරුණ කමින් මත් වෙලා රෝද දෙකේ බයිසිකලේ ඉස්සරහා රෝදේ උස්සගෙන පිටිපස්සේ රෝදෙන් යන එකට තේරෙන්නේ නැද්ද? උගේ මේ ජීවිතේ ඔය බයිසිකලේ ඔය ඔක්කොම තියෙන හේතුන්ගෙන් සකස් වෙච්ච දේවල් වලින් ඔය එක හේතුවක් හරි නිරුද්ධ වුණොත් එහෙම මොකද වෙන්නේ? ඔය එකක්වත් නැති බව. හැබැයි හැමෝම හිතන් ඉන්නව නේද ජීවත් වෙනවා කියලා? දැන් ඔබ හිතන් ඉන්නව නේද හෙටත් ජීවත් වෙනවා කියලා? අපිත් හිතන් ඉන්නවා. ඒ තරමට අපිටත් තියෙනව මොනවද? මේ මෝඩකම. ධර්ම මාර්ගයේත් ඈතට ගිහිල්ලා මේ මෝඩකම සහමුලින්ම නැති වෙන්නේ පින්වතුනි අරහත්තේදී. අනිච්චතාවයේ 100%ක්ම අවබෝධ වෙන්නේ අරහතුන් වහන්සේට. අනිච්චතාවයේ පළමු දෘෂ්ටිගත දෘෂ්ටිය නැතිවීම තමයි සෝතාපන්න ඵලයේදී සිද්ධ වෙන්නේ. දැන් එහෙනම් ඔන්න සාස්ත්‍රුන් වහන්සේගේ වචනයක් මම කියනවා. යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිච්චයි නම් ඒක දුකයි. එහෙනම් යමක් අනිච්චයි නම් ඒකට ඇලුනොත් මොකද වෙන්නේ? දුකයි. ඔබ පිළිගන්නවද නැද්ද? තමන් වසඟේ පවත්වන්න බැරි හේතුන්ගෙන් හැදිච්ච දෙයකට ඇලුනොත් එහෙම ඒ වස්තුව තමන්ට දුක ගේනවද නැද්ද? යද නිච්චං තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තා. යමක් ඔය ආකාරයෙන් දුක ගේනවනම් සාරයිද අසාරයිද? අසාරයි. දුක ගේන වස්තුවක් අනාත්මයිද? යන් දුක්ඛං තද නත්තා. යමක් දුකයි නම් අනාත්මයිලු. කොහෙද ගැලපෙන්නේ? අයිත දුක වස්තු විතරද අනාත්ම? එතන සැප වස්තු ආත්මයිද? එතකොට ඔබ හොඳට තර්ක කරලා බලන්න. එකක්වත් එහෙයි කියලා නම් ගන්න එපා. මම මේ කිසි දෙයක් එහෙයි කියලා ගත්තේ නැහැ. හැම දෙයක්ම පිංගතනි මෙනෙහි කර කර මෙනෙහි කර සියල්ල ගැලපෙනවා නම් විතරයි මම සද්ධර්මයක් බාරගන්නේ. මොකද හේතුව මේක මික්ස් වෙලා තියෙන්නේ. නිගණ්ඨයන්ගේ ධර්මයක් මෙතන තියෙනවා. ඒවත් දැන් මේක ඇතුළට දාලා තියෙන්නේ. Hindu දහමත් මේකට දාලා තියෙන්නේ. ඔක්කොම දාලා කලවම් කළා කලවම් මැල්ලුමක් තමයි තියෙන්නේ. එනම් මේ ත්‍රිපිටකය නෙමෙයි මේ මිනිස්සු අතරේ ත්‍රිපිටකය කියවලා තියෙනවද? සම්පූර්ණ ත්‍රිපිටකයක් දැකලා තියෙනවද? බයිබල් කීයක් දැකලා ඇද්ද මේ වෙනකොට ජීවිතේ? බෞද්ධය මං කියන්නේ ත්‍රිපිටකේ පොත් 57ක් තියෙනවා. ත්‍රිපිටකේ හැබැයි ඊට පරිබාහිර ලෝකේ මේ කතා කරන දේවල් වලට ගොඩාක් දේවල් මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි මේ ප්‍රශ්න ඔක්කොම ආර්ය අර්ථය යටපත් වෙනවා ටක් ගාලා. මොකද ලෝක සත්‍යයට ආර්ය අර්ථය නෙමේ තේරෙන්නේ, ලෝකාර්ථ. එහෙනම් දැන් කියන්න, යමක් අනිච්චයි නම් ඒකට බැඳුනොත් දුකයිද නැද්ද? එහෙම දුක දෙන වස්තු සාරයිද අසාරයිද? එහෙනම් දැන් මට කියන්න, දරුවා සාරයිද? ඇත්ත කියන්නකෝ. දරුවට අපහාසයක් නෙමෙයි කරන්නේ. දරුවා සාරයිද? නැහැ. දරුවා අසාරයි. එහෙනම් තව දරුවෙක් ඕනේද? තේරුම් ගත්තොත් තව දරුවෙක් ඕනේද? එක ගිනි පෙනෙල්ලක් තියෙනවා. හොඳට රත් වෙච්ච යකඩයක් තියෙනවා. ඕක ඇල්ලුවොත් Tamanට දුක ගේන බව දැන දැනත් මේක සාරයියි ගන්න පුළුවන්ද? නැහැ. මේක ඇල්ලුවොත් පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. එහෙනම් මේව එකක් නැතුව අනේ මට තව තුනක් දීයන් කියලා කිව්වොත් එහෙනම් ඒක මෝහයෙන් ඉන්න කෙනෙක් නෙමෙයිද? මුලාවට පත් වෙච්ච කෙනෙක් නෙමෙයිද? එහෙනම් දැන් එක එක જાතිය රත් වෙච්ච යකඩ පොළු නේද මේ ලං කරගන්නේ? ඔබ දුක් වෙන්න නැතුව හිටපු එක දවසක් මට කියන ජීවිතේ. ඔබ රස්සාව කියලා එකක් ලං කරගත්තා. නැත්තම් ව්‍යාපාර කියලා එකක් ලං කරගත්තා. බිරිඳක් හෝ ස්වාමි පුරුෂෙක් ලං කරගත්තා. අම්මෙක් තාත්තෙක් ලං කරගත්තා. සහෝදරයෙක් සහෝදරියක් ලං කරගත්තා. දරුවෝ ටිකක් හදාගත්තා. වස්තු සම්භාරයක් හදාගත්තා. ඔය ඔක්කොම හදාගෙන ඔය ඔක්කොම ලං කරගෙන ඔබ සතුටින් හිටපු එක දවසක් කියන්නේ. මුළු දවසම සතුටින් විතරයි හිටියේ. එහෙම එක දවසක් කියන්නේ. ඔබට ප්‍රශ්න නැති දවසක් කියන්නේ. ඔබ ප්‍රශ්න निराකරණය කරනවා. පොඩි දරුවගේ ප්‍රශ්න निराකරණය කරනකොට බිරිඳගේ ප්‍රශ්න එනවා. බිරිඳගේ එක निराකරණය කරනකොට වාහනේ කියනවා. වාහනේක निराකරණය කරනකොට ගෙදරේ කියනවා. ගෙදරේක निराකරණය කරනකොට ලොකු දරුවගේ කියනවා. ඒක එනකොට තමන්ගේ කියනවා. තමනුත් හදාගත්ත සංකතය. මේ කයත් හදාගත්ත සංකතය. ඒකයි කිව්වේ මේ කයට දැන් පිළිකාවක් නැහැ කියලා ඔබ කියනවනේ. ඒ ඔබ කැමති නිසා නන් නෙමෙයි. ඒක නිසා නිරෝගීකම ගැන හැම උදම්මනන් හැම එපා කවුරුත්. ලැජ්ජාවටපත් වෙන්න වෙන්නේ. ඇයි මේක තනි කරම රෝගවලට නිධානයක් මේ කය. මං කියන්නේ බුදුහාමුදුරුගේ රෝග ටික මේ කයට හැදෙන. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්චි රෝගෝ, මුච්ඡා, පක්ඛන්දිකා, සූලා, විසූචිකා, කුට්ටං, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දූ, කණ්ඩූ, කච්චූ, රකසා, විතත්තිකා, ලෝහිත පිත්තම්, මදුමේහෝ, අන්සා, පිලකා, බගන්දරා, පිත්ත සමුට්ඨාන ආබාධා, වාත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා, උතුපරිණාමජ ආබාධා, විසම පරිහාරජ ආබාධා, ඕපක්කමික ආබාධා තවත් තියෙනවද? ඔය හැම එකක්ම පිටින් ලෙඩ ජාති. චක්කු රෝගෝ, මෙතන ආක්සි වෛද්‍යවරයෙක් ඉන්නවනම් ඇහැට හැදෙන රෝග කියයි තව 1000ක්. ඔය 1000ම නොකිය උන්වහන්සේ කියනවා මොකද්ද? ඇහැට හැදෙන රෝග චක්කු රෝගෝ. ඔය කියන නමින් රෝග දැන් කීයක් තිබුණාද? ඔය ඔක්කොම ඔය ශරීරයට හැදෙන ඒවා. දෙවියන්ට හැදෙන ඒවා නෙමෙයි. ඔය රෝග හැදෙන්න පුළුවන් ශරීරයක් තියාගෙන උඩපයින්න පුළුවන්ද ඔබ? ඒකයි මම කිව්වේ ඔබට බාගේ නැත්තේ ඇයි? ඔබ කැමති නිසාද නෑ, තාම හේතුකසුන්නේ. ඔය පොඩ්ඩක් අනිත් පැර වැහලා ඔළුව වැදුනනම් එහෙම මොකද වෙන්නේ? හරි, එදා ඉඳලා ඇඳවන හැදිලා පැත්තක් උණු වෙලා පණුව ගහ තමයි මැරෙන්න වෙන්නේ. ඒවට ඉන්න නම් කොහොමද? මං ජිම් එකටත් ගිහිල්ලා ආවේ. ඉස්සර තිබිච්ච අත නෙමෙයි දැන් තියෙන්නේ. ඊට ලුයි දැන්. එහෙම තමයි ඉන්නේ. ඔය ජිම් එකට ගිහිල්ලා එන කෝල් බස් එකකට එහෙම චොප්ප වුණොත් එහෙම තනිකර මස් ගොඩක් විතරනේ ඉතුරු වෙන්නේ. නමුත් ඒක හිතන් ඉන්න ලෝකෙම රජා කියලා නේද? ඇයි ඒක බස් එකකට නොවෙන්නේ? තාම හේතු නෑ ඒකට. ඉතින් හේතු කොයි වෙලාවෙ සකස් නේද? දැන් මේකට කාට හරි කියන්න පුළුවන්ද පිංගුතුනි, මේ මොකද්ද අර මේ ඍණ පැත්ත? මේ ජී බුදුදහම කියන්නේ ජීවිතේ ඍණ පැත්ත කතා කරනවා කියලා එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන් ඔල මොට්ටලයන්ට. මේක තමයි ඇත්ත. ඇත හංගලා සීනි බෝලයක් දුන්නට වැඩක් නැහැ. ලෝක සත්‍යය ඔබට සීනි බෝලයක් දෙන්නේ. තනතක් දීලා කියනවා උඹ මේ තරතුරේ ඉන්නේ. ඊට වැඩ ගන්නව කොහොමද? හරකෙක්ගෙන් වගේ වැඩ ගන්නවා. දීලා තියෙනවා තනතුරක්. මේ බලහ. ඈ ඊට පස්සේ කාර් එකක් එහෙම හඳුන්වලා දීලා, ඔය මං කියන්නේ මේ ආයතන නෙමෙයි, පෞද්ගලික ආයතන වල මිනිසුන්ගෙන් වැඩ ගන්නෙ කොහොමද? ආ ඔබ දැන් එක්සිකියුටිව් මේ ලෙවල් එකේ ඉන්නේ කියලා මොකද කරන්නේ? ඒකට අදාළව ලයිෆ් ස්ටයිල් එකක් දෙනවා. කාර් එකක් එහෙම ණයට දීලා ඔක්කොම කළා. දැන් මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලා පවුම් 5000ක් ගත්ත එක යන්තම් රෝල ගහගෙන ගියා. දැන් උගේ ලයිෆ් ස්ටයිල් එක උඩට උස්සලා උඩ දුන්නා තව තනතුරක්. දුන්න ගමන් දැන් ඌ මොකද කරන්න ඕනේ? ඌ ලයිෆ් ස්ටයිල් එක උඩට උස්ස ගත්තනේ. දැන් 5000ෙන් යැපෙන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? ඌ රස්සාව බේර ගන්න වැඩ කරන්න ඕනේ. අන්තිමට රස්සාව බේර ගන්න වැඩ කරන එක තමයි අවුරුදු 65ක් වෙනකන් කරලා තියෙන්නේ. ඒකයි කිව්වේ පිංගුදු ලෝක සත්‍යය ඔබ ගාන්ට අහු කරගෙන ඉන්නේ මොනවටද? මන්දට ඔබ අහු වෙලා ඉන්නේ. පුළුවන් නම් ගැලවෙන්න. පුළුවන්. නැත්තම් ඉතින් ඔහොම යන්න. පුළුවන් නම් ගැලවෙන්න. ගැලවෙන්න නම් පිංගුදුනි මේ සාරු සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මේ සද්ධර්මයේ තියෙන්නේ බෝධි පූජාවලට නෙමෙයි. හැබැයි බෝධි පූජාවල ගුණයක් නැහැ කියනවා එහෙම නෙමෙයි. ඒවත් එහෙම ඒවා තියෙනවා. ඒවා වෙනම කොටසක්. මේ මම කතා කරන්නේ උගත් බුද්ධිමත් පිරිසට නිවන් දකින ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේකට නිවන් දැක ගන්න කියලා. සෝතාපන්න ඵලයට පත් වෙන්න මහ ලොකු අමාරුවක් නැහැ. ඔන්න ඒපු දහම් ක්‍රෙදි මුළු ජීවිතේටම දාල බලන්න. දැන් මට කියන්න අනිච්චයිද අනිත්‍යයිද කියලා. ඔබට තේරෙයි. මම ඔය අද නිච්චන් තන් දුක්ඛන් කියන එකෙන් අවසාන වශයෙන් ඔය අනිච්චද අනිත්‍යද කියලා පෙන්වන්න. යමක් අනිච්චයි නම් ඒක දුකයි නේද? ඒකද දැන් බුද්ධ වචනේ? හරි. අපි ගමුකෝ යමක් ස්ථිර නැත්නම් ඒක දුකයිද කියලා. ඔය කියන විදිහට එහෙමනේ වෙන්න ඕනේ. හරි. අම්මා ස්ථිර නම් දුකයිද? අම්මා ස්ථිර නම් සැපයි නේද? ඔවුද නැද්ද? ඔව්. එහෙනම් ගැලපෙනවනේ ඒකට. හතුරා ස්ථිර නම් දුකයිද සැපයි? එහෙනම් දැන් දහම්නියට ගැලපෙන්නේ නැහැ නේද? කෝ යද නිච්චන් තන් දුක්ඛ. යමක් ස්ථිර නැත්නම් දුකයි කිව්වහම තමන්ගේ හතුරා. ඔය ඉෂ්ට වූ ප්‍රිය වූ මනාප වූ රූපයකට ඒව ස්ථිර නම් තමයි සැප නේද? අස්ත අප්‍රිය අමනාප වස්තුව ස්ථිර නම් මොකද වෙන්නේ? පිළිකාවක් ස්ථිර නම් මොකද වෙන්නේ? ඉතින් ඒක ගැලපෙන්නේ නැහැ නේ. යද නිච්ඡන් තන් දුක්ඛන් කියන්නේ. හැබැයි හේතුන්ගෙන් හටගත්ත දේවල් වලට ඇලුම් කළොත් මොකද වෙන්නේ? දැන් ගැලපෙන්නේ නැහැ. ඇලුම් කරන්නේ මගේ වසඟේ තියෙනවා කියලා හිතාගෙන. දැක්කද? එහෙනම් මේ ලෝකේ කිසි දෙයක් මගේ වසඟේ පවත්වන්න බෑ. එහෙනම් පිංගුදෙනි මේ වසඟේ පවත්වන්න බැරි මේ දේවල් වලට ඇලුනොත් මහ දුක් ගේන්නේ. එහෙනම් මේ සියල්ල ගිනි ලෙස දැකලා මේවා තියෙන අසාරත්වයේ දකින්න. එහෙනම් මේ ලෝකේ තියෙන සියල්ල අසාරයි කියලා කිව්වේ ඒකයි. සාතුරුන් වහන්සේ කිව්වා සියල්ල අසාරයි. සියල්ල කිව්වේ මොකද්ද? සියල්ල. මේ තියෙන අල්ල සියල්ල. ඒ කියන්නේ මොකද්ද මේ? අල්ල කියන්නේ අල්ල ගන්න හින්දායි මේකට අල්ල කියන්නේ. මේකෙන් අල්ලනවා දේවල්. ඒකයි මේකට අල්ල කියන්නේ. එහෙනම් සියල්ල අසාරයි කියලා කිව්වේ මොකද්ද? යමක් යමක් අල්ල ගත්තා නම් ඒ අල්ල ගත්ත දේ නිසා මොකද වෙන්නේ? දුකට පත් වෙන. ඒකයි කිව්වේ සියල්ල දුකයි කියලා. තමන් විසින් අල්ලගත්ත ටික දුකයි. අනිත් ඒවා දුක නෑ. තමන් යමක් අල්ලගත්ත නම් මොකද වෙන්නේ? ඒක දුකයි. ඒකයි සිංහදෙනි තමන්ගේ දරුවගේ වියෝවිදි ගොඩක් අඬන්නේ. අර කොළඹ දරුවෙක් මැරිලා ඉන්නවා. ඒකගේ වියෝවිදි අඬන්නේ නැත්තේ. ඇයි? කොළඹ ඉන්න දරුවව අල්ලගත්තේ නෑනේ. තමන් අල්ලගත්ත කොටසේ මොනවද තියෙන්නේ? මේවා. ඇයි අල්ලගත්තේ? තමන් වශයෙන් තියෙනවා කියන දෘෂ්තිය නිසා. ඔය දෘෂ්තිය පහ වෙච්ච තැන පිංගතනි ලෝකෙට ලෝක විදියට තියෙන දීලා මේකෙන් ඈත් වෙන්න වග බලා ගන්න. අන්න යාට කියනවා සෝතාපන්නයා කියලා. යථාර්ථවත් සෝතාපන්න ඵලයට පත් වෙන්න කටයුතු කරන්න. තරුණ කාලයේදී පිංගතනි මේකට යොමු වෙන්න. පැවිද්දට කැමැත්තෙන් කවුරු හරි ඉන්නෝ නම් ඒ අපි මුණ ගැහෙන්න. මේ කියන්නේ මෙතන ඉන්න අය නෙමෙයි විශේෂයෙන්. මේවා සමනය කරන තව අපිසක් ඉන්නවනේ. ඒකට හේතුව තමයි පින්වදෙනේ මේ යථා ධර්මයේ අවබෝධ වුණාට පස්සේ මේකට හේතු වාසනාව තියෙන තරුණ පිරිස ඉන්නවා. ඒ අය එනවා. ඉංජිනේරුව, දොස්තරලා, සයන්ටිස්ලා ආදී වශයෙන් ඕනේ තරාතිරම කියන යථා ධර්මයේ අවබෝධ වුණා. ඒ කෙනා තමන්ගේ වැඩේ කරගන්න එනවා. තමන්ගේ හුසෙන් උපන් දරුවට මහා දායාදේ දෙන්න ඕනේ කියලා. ඒ තැනට දරුවන් යොමු කරන අම්මලා තාත්තලා ඉන්නවා. සමහරු ඉන්නවා පුතේ ලෝකේ මේ තියෙන ලෝකේ මේ හරි සාරයි පුතේ. වරෙන් අපි ඔක්කොම ලෝකේ ලොකුම කැලල කඩාගමු. අන්තිමන මොකද කන්නේ අර ලෝකේ කඩා ගන්න කෑල්ල ඇඟට වැල්ලා මුළු පවුලම විනාශ වෙලා යනවා. ඉතින් ඔබ තීරණය කරන්න ඔබ ඔබගේ දරුවට මොනවද දෙන්න ඕනේ කියලා. ඔබත් අපාගත වෙලා දරුවොත් අපාගත වෙන නම් ඒ ක්‍රමවේද යන්න. දැන් ඔබත් නිදහස් වෙලා දරුවොත් නිදහස් කරගන්න ඒ ක්‍රමවේදෙට. හැබැයි 60 පැන්නට පස්සේ එහෙම මේ අතුරු කරන්න උත්සාහ කරපුවා. මේ කාලේ තමයි මේ අවබෝධ කරගන්න පුළුවන් හොඳටම තියෙන්නේ. එහෙනම් මේ කාලේ පටන් ගන්න. මේ කාලේ ඔක්කොම වැඩ කර කර ඉඳලා ඇයි මේ කාලේ කරන්නේ මොනවටද? අර පායනා කාලේදී රෑදවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කෝමියෝ කෝමියෝ. ඕක තමයි උපමාව. දැන් මොකද කරන්නේ? දැන් තරුණ කාලේ පුතේ ඒක නිසා හොඳට මහන්සි වෙලා හම්බ කරපන් 60 පැන්නට පස්සේ හම්බරන්නේ එහෙම හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අර අලංකාර ශක්තිමත් තරුණ ජීවිතේ කුණු දහ ජරාවට යට කළා දාලා වයසට ගියාම යනවා මිග් ගන්න. මම මුලාවක මේ ලෝක සත්‍යයයි ඉන්නේ. අපිවත් මුලාවට ඇදලා දැන් මේකයි මං කිව්වේ. ගිනිගෙඩි දුන්න අපිටත්. අපිටත් කිව්වා අධ්‍යාපනය හොඳයි කියලා. ඒක නිසා අපිත් ඉගෙන ගත්තා. ගුවන් ඥාන හදන මට්ටම දෙනකයි ඉගෙන ගත්තා. ඇති ඵලක් නැහැ, දුකින් නිදහසුන් නැහැනේ. තේරුමක් නැහැ. කොච්චර කළා කොච්චර තමයි. ඒකට හේතු ටික මං දැන් ඔබට කිව්වා. යථාර්ථවත් බුදුදහමේ ඔන්න ඕකයි තියෙන්නේ. එහෙනම් මේකෙන් මිදිල යන එක පින්වතුනි ධනාත්මක චින්තනයෙන් එහා පැත්තට ගිය එකක් කියලා කොහොමද කියන්නේ? මේක තමයි ධනාත්මක චින්තනය. ඔබන්නේ මොකද්ද? තුවාලයක් ඇදුනහම ඕකට පැලස්තරාලවල ඉන්නවා. අපි කරන්නේ නේද දානවා. මේ දාලා ඒ තුවාලේ හැදෙන්නේ නැති වෙන වැඩ පිළිවිල් කරගන්නවා. ඉතින් කවුද කියන්නේ ඔබ ඔබ හිතලා බලන්න මොන දොස්තර ගාවටද ඔබ යන්න ඕනේ කියලා. ඒක නිසා පුළුවන් තරම් පින්වදින මේ සද්ධර්මයේ ප්‍රචාරය කරන්න. මිනිස්සු අද සම්පූර්ණයෙන්ම මහ මුලාවකට වැහැලා මේ මුලාව පස්සේ යනවා. බුදුදහම කියලා වෙන විකාරයක් හොයාගෙන ඒ විකාර පස්සේ දුවනවා. පන්සලකට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාත් එක්ක වල්පල් දොඩලා භික්ෂුන් වහන්සේත් අපාගත කරවලා තමනුත් අපාගත වෙන කරුමක්කාර ජීවිත ගත කරන ගිහියෝ ඉන්නවා. ඔබ ඒකෙන් එක්කෙනෙක් වෙන්න එපා. පන්සලට ගියා නම් බුදුන් වැඳලා භාවනාවක් කළා ආවා. පන්සල කියන තැන පින්වදින එක හුම් හඬක් ඉන්න බෑ. ඒකට තමයි පන්සල කියන්නේ. ඔබ දන්නවද පන්සල කියන නමේ තේරුම? පර් අන්සල. ඒ කිව්වේ මොකද්ද? පහට ආහාර වෙන දේ සලාහරින තැන. පහ කිව්වේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ උපාදාන කර ගැනීම පින් ආහාර සපේන ක්‍රමවේදයේ සලාහරින ස්ථානයට කියනවා පන්සල කියලා. අද ඔබ හිතාගෙන ඉන්න දේවල් වෙනවද කියලා බලන්න. පල්ලිය කියන්නේ මොකද්ද? පහ අල්ලිය පල්ලිය. පහ අල්ලලා දෙන තැන. ඒ කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා බොහොම හොඳින් ජීවත් වෙන්න අල්ලලා දෙන තැන. ඒකේ වරදක් නෑ. හැබැයි නිවනට අදාළ නෑ. පව් කරන තැනක් කියලා නෙමෙයි කියන්නේ. පහ හොඳට අල්ලලා දෙනවා. හොඳට හිටපල්ල. වයින් එකක් බීලා. ওই විදිහට ඒ කටයුතු ඒ විදිහට හොඳට ජීවත් වෙන්න. මිනි මරන්න එපා, හොරකම් කරන්න එපා, ඒ දේවල් කරන්න එපා. හොඳට ජීවත් වෙන්න. අර පහ අල්ලලා දෙනවා හොඳට. හැබැයි පන්සල කියන්නේ එහෙම තැනක් නෙමෙයි. එහෙනම් පන්සල කියන තැන පින්විතනේ හුම් හඬක් එන්න විදියක්. ඉඳි ගැට්ටක් වෙන්නත් ඇහෙන්න ඕනේ. ආන් එහෙම පන්සල් හොයාගෙන යන්න. යනවා. ඔය තොරතෝන් කියන්නේ නැතුව කියවන කියවලා කියවලා කියවලා ඉන්න අසත්පුරුෂය ඉන්න තැන්වල ලගින්න එපා. හාමුදුරුවෝ ගැන නෙමෙයි කිව්වේ, හාමුදුරුවෝ සත්පුරුෂයි කොහොම කළා. ගිහියෝ තමයි ගිහිලා කාලා දාන්නේ ඔක්කොම. ඒක නිසා ඔබට දැන් සෝතාපන්න ඵලයේ තේරුණා නම් මේක පොඩ්ඩක් මෙනෙහි කරලා ඉවරලා මේක තමන්ගේ ජීවිතයට දාගෙන සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්න. එතකොට ඔබ හතර අපායේ නිදහස්. ඔබ මහා පින්වත් කෙනෙක්. එතකොට පින්වතුනි ඔබ අතින් ප්‍රාණඝාත වෙන්න තියෙන ඉඩ ගොඩාක් අඩුයි. හොරකම් වෙන්න තියෙන ඉඩ ගොඩාක් අඩුයි. එහෙනම් ඔබ අර අපායට යන තියෙන පාප කර්ම කරන ඉඩ ගොඩාක් අඩුයි. ඔබ බොහොම සුන්දර මිනිසෙක්. දෙවියෝ පවා ඔබට ප්‍රිය වෙනවා. ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ගන්න ඕන නම් පූජා වට්ටි අරගෙන ටඟ ටඟ ටඟ ටඟ ගහන්න එපා ගිහිල්ලා. සෝතාපන්නෙක් කියන්නේ. මං මගේ පන්ති වලට එනවා Hindu දරු. මං උන්ට කියන්නේ උඹලා උඹලගේ ආගම අඳුරන්නේ නැහැ. උඹලා දන්නේ නැහැ උඹලගේ ආගම මොකද්ද කියලා. අන්තිමට උඹලට උරුම වෙලා තියෙන්නේ මොකද්ද? දෙයියෝ ඉස්සරහට ගිහිල්ලා ටඟ ටඟ ටඟ ටඟ ගග ගහලා පූජා වට්ටියක් පූජා කරන්න. ඕක නෙමෙයි උඹලගේ ආගම. උඹලගේ ආගම නේව සංඥා නා සංඥා එතනට යනකම් ධානය ලබන්න පුළුවන් ආගම. අද Hindu කියන්නේ මොකද්ද? කෝවිලක් හදාගෙන. ඕකට ටඟ ටඟ ටඟ ගහලා හලා ඩීල් එක කීයද දාන? ලක්ෂ 5යි. දෙවියන්ට දෙන පූජා වට්ටිය පවුම් 5යි. දෙවියන්ට පවුම් 5ක පූජා වට්ටියක් දීලා ඩීල් එක කරලා දෙන්න කියනවා ලක්ෂ 5ක. නමුත් ඉංග්‍රීසි Hindu ආගම කියන්නේ මහා ශ්‍රේෂ්ඨ ආගමක්. ඔය දැන් තියෙන එක නෙමෙයි Hindu ආගම කියන්නේ. ඒකයි මම කියන්නේ හැම ආගමක්ම කෙලිසිලා යන්නේ. දැන් තියෙන එක නෙමෙයි ක්‍රිස්තියානි ආගම කියලා කියන්නේ. ඒකත් මහා ශ්‍රේෂ්ඨ ආගමක්. දැන් තියෙන එක නෙමෙයි ඉස්ලාම් ධර්මය කියන්නේ. ඔක්කොම වෙනසිලා යනවා. අර්ථ වැලහි වැහිලා ගිහිල්ලා ඔක්කොම වෙනසිලා යනවා. නමුත් සම්බුද්ධ දේශනාව නම් දැන් මතුවෙනවා. ඉතින් ඔබට පුළුවන් මේවත් එක එකතු වෙලා පුළුවන් දේ කරගන්න. ඔබගේ ඉන්න ඔබගේ ලංකාවේ ඉන්න පිරිස් ඉන්නවා නම් පින්වදින ඒ පිරිස් වලට මේව අහන්න දෙන්න. ඕන කෙනෙකුට CD අවශ්‍ය නම් නොමිලේ CD බෙදලා දෙන්න පින්වත් පිරිස් ඉන්නවා. දවසකට CD 400ක් ප්‍රොඩියුස් කරනවා. ඔක්කොම නොමිලේ දෙන්නේ. රට රටවල වල ඉන්න ඔබ වගේ පිරිස් ඒවට පුළුවන් තරම් අප උපකාර කරනවා. මේනකොට පින්වතුනි ත්‍රිපිටක පොත් වහන්සේලා 59කට කිට්ට ප්‍රමාණයක් අපි පූජා කරලා තියෙනවා පන්සල්වල. හේතුව පින්වතුනි මේ ධර්මයේ නගා සිටවන්න ඕනේ. බුද්ධ ශාසනය කියලා පන්සලක් අදලා හරියන්නේ නැහැ. ධර්මයයි නගා සිටවන්න ඕනේ. මොකද මේ ත්‍රිපිටකේ දැකලවත් නැහැ මිනිස්සු. එහෙනම් ත්‍රිපිටකේ තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. කවුරු හරි කියප එකක් විශ්වාස කරගෙන ඉන්නේ. ඒක නිසා පුළුවන් තරම් පන්සල්වල අතිරේක ත්‍රිපිටකයක් පූජා කරනවා අපි. ඒ ඔක්කොම ඔබ දෙන ධනයෙන් තමයි කරන්නේ. මේකේ මේ ධනය දෙන්න කියලා එහෙම නෙමෙයි කියන්නේ. ආගව ධනෙ අවශ්‍ය නැහැ. මාර්ගඵලලාභී උත්මයෝ තමන්ගේ තියෙන හේතත ඒවට පූජා කරනවා. එහෙම කරනවා. ඒක නිසා ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම මේ ඔබට කියන්නේ. සද්ධර්මයයි ප්‍රචාරය කරන්න ඕනේ. එහෙනම් ඒකේ මූලික අදියර විදිහට ඔබ බණ අහන්න. ඔබ බණ අහලා ඔබ ධර්මය අවබෝධ කරගෙන ඔබේ ගමන ඔබ යන්නේ. ඒ යන ගමන් තව කෙනෙකුට පොඩි තල්ලුවක් දෙන්න මේක කරගන්න. ඉතින් ඔබ කෙරෙහි අනුකම්පාවෙන් සහ මම සාස්තුන් වහන්සේට වෙච්ච ණය ගෙවන්න මේ දේශනාව කළේ. මගේ කාර්යය නම් වුණා. ඒ ණයෙන් ප්‍රකෝටියෙන් පංගුවක් ගෙවුණා. මුළු ජීවිත කාලයෙන් බණ කිව්වත් 1000න් පංගුවක් ගෙවලා ඉවර කරන්න බෑ. නමුත් මට සතුටුයි. හේතුව සාස්තුන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙච්ච කාර්යය දිගින් දිගටම අපි කරගෙන යනවා. හැබැයි අපේ වැඩේ කරගෙන දී ඔබට යම් දවසක අවශ්‍යතාවයක් ආවොත් ඔබ ලංකාවට ආවත් ඔබට අවශ්‍යතාවය තියෙනවනම් ඇවිල්ලා පින්විතනි ඔය සතියක් හමාරක් ඒ ආරාමයට වෙලා බණ භාවනා කටයුතු කරගෙන ඉන්න පුළුවන්. එතන පැවිද්දටපත් වෙන පිරිස් දවසකට එක වේලක් වළඳගෙන ඒ කාන්ත නිවනම අරමුණු කරගත් පිරිස තුන් සිවුරට පාත්‍රයට සීමා වෙලා දෙන්නේ මොකද්ද? කුටියක් හරි මොකක් හරි අගුපිලක් හරි දෙනවනම් එතන ඉඳගෙන තමන්ගේ කටයුත්ත කරගන්න පිරිසක් තමයි එතන පැවිදිට එන්නේ. මේ මහා ධන කුහිරය. සමහර අය පින්වදනි ලංකාවේ මුදලෙන් කෝටිය වැගින් පූජා කරලා තියෙනවා සාසනයට. තමන්ගේ සතුන් සියලුම දේව. මෙහෙත් මහත්තුරු ඉන්නවා. පවුලම යනවා පැවිදි වෙනවා. තමන් විසින් මිලට ගත්ත නිවස පවා සියල්ල විකුණලා. තරුණ පිරිස් විකුණලා සාසනයෙන් බාර දීලා ඒ මුදල් සාසනයෙන් දීලා ඒ අය පැවිද්දට යනවා. මොකටද මේක කරගන්නේ? පිස්සු හැදිලා එහෙම කියලා හිතන්න එපා. කෙනෙකුට හිතෙන්න පුළුවන් පිස්සු හැදිලා කියලා. ඉස්සර එහෙම වෙන්න පුළුවන්. බූදල් වලට නෙමෙයි තියෙන බූදලේ දීලා යන්නේ මොකටද? තුන් සිවුරයි පාත්‍රේ දානේ පොඩ්ඩක් බලාගෙන. වෙන මොකුත් බලාගෙන නැහැ කාගෙන. ඉතින් මේ ඉන්න මහතුරු ඉස්පිරිතාලයක් පවා හදනවා ඒක ඇතුලේ. ඒවා ඉතින් ලැබෙනවා. මේ ඉන්න මේ වෛද්‍ය මේවරේ වෛද්‍ය මධ්‍යස්ථානය පවා ඒක ඇතුලේ හදනවා. ඉතින් ඒක තමන්ට සතුටට කරන දේවල්. ඒ වෛද්‍යවරයා කියලා තියෙන මේ අවුරුද්ද විතරයි මේ අවුරුද්දෙන් පස්සේ කෙලින්ම ඇවිල්ලා එතන පැවිදිනවා කියන. ඉතින් මෙන්න මේ වේදින තමයි පින්විතේ මේ කාර්යයන් සිද්ධ වෙන්නේ. ඔබට පුළුවන් ධර්මය අවබෝධ කරගන්න. ඔබ ඒක සත පහක්වත් වියදම් කරන්න එපා ශාස්ත්‍රීය සාසනය වෙනුවෙන් ඔබට ධර්මය අවබෝධ නැත්තම්. වැඩක් නැහැනේ. මොනවද වියදම්? නිකන් සල්ලි අරගෙන වීසි කළා වැඩක් නැහැනේ. ඉස්සෙල්ලා ධර්මය අවබෝධ කරගන්න. ඔබට ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය සියලුම කරුණු කාරණා මේවා තියෙනවා. ඒක නිසා කිසිවෙකු ඔය දෙන දේවල් ගැන හිතන්න එපා, ගන්න දේ ගැන හිතන්න. මෙතනින් ගන්න දේ ගැන හිතලා අරගන්න ඉස්සෙල්ලා අරගෙන ඉවර වෙලා ඔබගේ තීරණේ ඔබ ගන්න. ඔබට පුළුවන් ඒ ස්ථාන වලට ඇවිදින්න මහනදම් පුරන්න අවශ්‍ය නම්, తాවකාලිකව පැවිදි වෙලා මාසයක් දෙකක් ඉන්න අවශ්‍ය නම් ඒකට කටයුතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සතියක් දෙකක් එතනට ඇවිදින්න ඒ භාවනා යෝගීව ඒ කායි කාලේ. හැබැයි භාවනා කරනවා කියන්නේ මුලින් සද්ධර්මයේ ශ්‍රවණය කරන ඕනේ. හැමදාම සද්ධර්ම දේශනාවක් තියෙනවා ඒ ස්ථානේ. හැමදාම හවසට ඒ සද්ධර්ම දේශනාවට සහභාගී වෙලා ඒ වැඩපිළිවෙළක් තියෙනවා. ඒක කරානම් පින්විතනි ඔබගේ ලංකාවට යන ගමන හිස් වෙන්නේ නැහැ. නැත්තම් ඉතින් හොඳම දේ තමයි ලංකාවට මාසයක් ඉදිරිය බුක් කළා. ඔය තියෙන්නේ කණ්ඩලම කියයි, අරේ කියයි, මෙහේ කියයි, ඔය ටික බුක් කරලා ඉවරලා කාලා බීලා ඔක්කොම කරලා එනවා. මෙහේ ඉන්නෙත් කාලා බීලා ඔක්කොම කරලා ඉන්නේ. එහෙටත් ගිහිල්ලා කාලා බීලා ඔක්කොම කරලා එනවා. අන්තිමට ඔහොම ගිහිල්ලා 60 පෙන්නට පස්සේ බලනවා කොහේරි හෝවිලක් පල්ලියක් බන්සලක් තියෙනවද කියලා. ඕකට ලැගගෙන ඉඳලා මැරිලා බල්ලෙක් වෙලා ඉපදිලා හතර කෙටි කරගන්න පුළුවන්. ඉතින් ඔය ටිකත් ආපහු මතක් කරලා දුන්නේ ඒකයි. එහෙනම් හේතුන්ගෙන් හැදිච්ච දේවල් හේතු නැති වුණාම නැති වෙනවා. ඉන්දියාවයි ලංකාවයි මැච් එක ගහුවම ලංකාව දිනන්නේ ඔබ හිතන් හිටින්ද කියලා කිව්වොත් එහෙම ඔබ තරම් පිස්සෙක් මේ ලෝකේ තවත් නැහැ. හේතු සකස් වීමෙන් දේවල් හැදෙනවා, හේතු සකස් වීමෙන් දේවල් නැති වෙනවා. එහෙනම් මේ ලෝකයේ දේවල් ඔබගේ වසඟේ තියන්න බෑ. එහෙනම් මේවට ඇලෙන්න ගියොත් එහෙම මහ දුකක් ගේන්නේ. එහෙනම් මේ වස්තුන්ගේ ඇති සාරත්වයක් නැහැ. ඔන්න ඔය ටික තමන්ගේ ජීවිතේට දාගන්න එදිනෙදා. දාගෙන බලන්න මේ කිව්වේ මොකද්ද කියලා. ඉතින් ඇති නේද දැන්? ප්‍රශ්න තියෙනවා. අර ඉංග්‍රීසියෙන් තියෙන එක. මම මේ ඔබට පොඩි පොඩි කාරණාවක් කියන්න. මේ ආපු මේ වයස 16ක දරුවෙක්. පිටකදී ඇත්තට මේ ප්‍රශ්නේ ඇතුළේ හිර වෙලා ඉන්නවා දරුවෝ කීප දෙනෙක්. ඒ දරුවන්ට අම්මලා තාත්තලාගෙන් පැවිද්දට අවසර නැහැ. මහා හොඳට ධර්මයේ අවබෝධ කරගෙන මාර්ගඵලලාභී වෙලා ඉන්න බව පේනවා අපිට. හැබැයි මට කියන්න බෑ මාර්ගඵලලාභීද නැද්ද කියලා. මම බුදුහාඳුර නෙමෙයි. නමුත් ඒ වගේ පේනවා. මොකද ධර්මයේ කතා කරද්දී ඒ ධර්මයේ ජීවිතේට දාද්දී ඒ ඔක්කොම පේන්න තියෙනවා. ඉතින් ඒ දරුවෝ හිර වෙලා ඉන්නවා මොකද අම්මලා තාත්තලා අවසර දෙන්නේ. මේ ළඟදී මට මොහක Facebook එකේ හරි මොහකාරි තිබිලා අපේ එක නෝනා කෙනෙක් පෙන්නුවා. එක මහත්මයෙක්. අවුරුදු 29 දී තුකද පැවිදි වෙන්න ගිහිල්ලා. හරි අවුරුදු 20 ගානකදී පැවිදි වෙන්න ගිහිල්ලා. අම්මා අවසර දීලා නැහැ. ඔබ මේවා දකින්න ඇති සමාන වෙලාවට. ඊට පස්සේ තව අවස්ථාවක් උත්සාහ කළා ඒත් අවසර ලැබිලා නැහැ. ඊළඟ අවස්ථාව උත්සාහ කරනකොට අයියාට පිළිකාවක් හැදිලා. ඒක නිසා ඒකත් මගේ ඇරිලා. අන්තිමට කොමාරි යනවා කියලා හිතාගෙන රස්සාවෙන් අයින් වෙනකොට එයාට පිළිකාවක් කියලා ඩයග්නොස් කළා. අර අම්මට දැන් හරි සතුටු වෙතිනේ. මං මොන අපරාධයක්ද මේ අම්මා කළේ කියලා. ඒ දරුවා මේ ලෝකෙට ආවේ නිවන් දකින්නනේ. ඒ නිවන වැහුවනේ අර අම්මා. ඇයි මම උඹව හැදුවේ මෙච්චර සල්ලි දීලා නියදම් කරලා ඔක්කොම කරලා කැප වෙලා හැදුවේ මොකටද? මසට බොල. එහෙනම් මම මසට දෙන්න ඕනේ උඹව. එතකොට තමයි මට එකෙන් ලැබෙන්නේ. ඔන්න ඔය හැංගීම නේද තියෙන්නේ. මට මේ ලෝකේ මුදුන වෙලා ඉන්න නම් උඹ ඉන්න ඕනේ කොහෙද? හොඳ තැනක බොල. ඕක නේද අම්මලාගේ දින තුට්ටු දෙකේ හැංගීම. ධර්මයේ අවබෝධ නොවිච්ච අම්මලාගේ. මං ඒ අම්මට දොස් කියනවා නෙමෙයි. කවදාවත් මේවා කරන්න හොඳ නැහැ. මේ ලෝකෙට එනවා පින්වදිනේ මහා ශ්‍රේෂ්ඨ පිරිස්. ඒ අයගේ මග අහුරවන්න හොඳ නෑ. මේ මේ එහෙම එක දරුවෙක්. මේ එහෙම එක දරුවෙක්. මග ඇහැරිලා. දෙරු දෙමාපියව දවසක ඉදින් මේව අවබෝධ කරගනි. මම මේ දෙමාපියන්ට දොස් කියනවා නෙමෙයි. මේක තමයි විදිහ. දැන් මේ මේ මේ නිකන් හිතන අවුරුදු 16ක දරුවෙකුට හිතෙන දේ. ඔබතුමාට හැකි විදිහට පහදා දෙන්න. මාගේ පියා දෙස බලද්දී හිතට ආව දෙයක්. යම් තැනක හෝ වරදක් වෙත්නම් පහදලා දෙන්න. ඉතින් එයාගේ තාත්තා දිහා බලන් ඉන්නකොට ඒ දරුවට හිතෙන දේ මේ කියන්නේ. මේ අවුරුදු 16ක කෙල්ලක් නේද? තාත්තා කියන පුද්ගලයා ඉන්නවා. දරාගෙන ඉන්න කය කැඩිලා විඳිලා වැහැරෙමින් තිබෙනවා. විතක ඔහු රාගයෙන්ුත්, කේන්තියෙන්ුත්, ද්වේෂයෙන්ුත්, මුලාවෙන්ුත් කටයුතු කරනවා. තවත් විතක ඔහු ධර්මයෙන් කටයුතු කරනවා. එහෙම බැලුවහම ඔහුගේ ඒ ඒ මොහොතේ කායික හෝ මානසික යම් ස්වභාවයක් වේද, ඒ හැමදේම හේතුන්ගේ ඵලයක්. මේ අවුරුදු 16ක දරුවෙක් ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යන. හොඳට සල්ලි තියෙන. ඒකයි කියන්නේ. ධර්මයේ දුප්පත් එකාට, පැරදිච්ච එකාට, ගෑණි මැරිච්ච මිනිහට, මිනිහා මැරිච්ච ගෑණිට, ළමයි මැරිච්ච මේ අම්මලට, ඒ අයට නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ ඕනේ කෙනෙකුට තියෙනවා. ඒක පුද්ගලයේ කීදීර දැකපු ඔහු අන්තුමාත්‍රි හේතු රසකගේ ඵල. එහෙම බැලුවාම කාගෙන් වුණත් මොනවා කියලා බලාපොරොත්තු වෙන්නද? ඒ වගේම මටත් පොදු ධර්මතාවයක්. මගේ කියලා අල්ලල බදාගෙන ගොඩ ගහ ගන්න හදනවා. නමුත් මමත් නැහැ. සරසුලඟට අහු වෙන පරණලාපතකට කළ උපමාවේ මොකද්දෝ ලොකු ගැඹුරක් දැනෙනවා. මොනතරම්නම් අසරණතාවයක්ද? නමුත් සරණක් ලබන්න තරම් වාසනාවක් තිබුණ එක මොනතරම් සහනයක්ද? ඒ කියලා අපිට ඒ පිං පමුණුවල තියෙනවා. ඒක කියන්න අවශ්‍ය නැහැ. අපේ වර්ණනාව කියන්න අවශ්‍ය නැහැ. නමුත් මේකෙන් තේරුම් ගන්න එක දෙයක්. 16ක දරුවෙකුටත් මේක තේරෙනවනම් අවුරුදු 35 40 වෙලා මේ ලෝකේ ලොකු අත්දැකීමක් ලැබපු ඔබට මේක තේරුම් ගන්න බැරි වෙන්නේ විදිහක් නැහැ නේ. එහෙනම් මේ ශ්‍රේෂ්ඨ කුලකයට එන්න අර කාලකන්ණි කුලකේ අතහැරලා දාලා. ඔබව විනාශයට ඇදගෙන යන්න දෙන්න එපා. අද අදිස්ථාන කරගන්න මාව විනාශයට ඇදලා යන්න මං එහිකටවත් දෙන්නේ නැහැ. මං පරිප්පුයි බතුයි කනවා. මගේ දරුවන්ට පරිප්පුයි බතුයි දෙනවා. මං අද ඉඳලා මේ කටයුතු මේ වැරදි කටයුතු මම කරන්නේ නැහැ. ලෝක සත්‍යය දෙන ගිනි ගෙඩි කාලා ලෝකේ සාරය කියලා ලෝකේ කෑලි කඩන්නේ නැහැ. ඔන්න ඔය අදිස්ථාන ඇති කරගෙන මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පිංවදෙනි. ඔබට යහපතක් වෙයි කවදා හරි. නැත්තම් ඔබට මහා විනාශයක මුලක් තමයි ඔය පාදගන්නේ. ඔබ වගේම විනාශයට මුල පාද ගන්න අයට මේ සද්ධර්මය අහන්න දෙන්න. දීලා යථා ධර්මයේ මොකද්ද කියලා තේරුම් කරලා දීලා ඒ අයට මේ සහනය දෙන්න උත්සාහ කරන්න. ඔබට ගොඩක් පිං සිද්ධ වෙනවා එහෙම කළොත්. ඒක තමයි එකිනෙකා සද්ධර්මය අවබෝධ කරගෙන ප්‍රචාරය කරගෙන යන්න තියෙන්නේ. එහෙමනම් අදට හමාර කරමු. පිංවතුනි, අපි සද්ධර්ම දේශනාවක් අවසන් වෙනකොට මහා ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක් කරනවා. ඒකටත් පොඩි කාලයක් යයි. හැබැයි ඒක කරන්න පුළුවන් දැන් ඔබට විතරයි. ඒක කරන්න පුළුවන් ඔබට විතරයි. ඒක නිසා ඔබ විසින් මේක කළ යුතුයි. ඒ තමයි පිංගතුනි, ඔබ මේ සද්ධර්මය අහලා සද්ධර්මය අවබෝධ කරගෙන යම් ප්‍රමාණයකට ක්ලේශයන් තදංග ප්‍රහාණය කරගෙන ඉන්න පිරිස. ඒ මොහොතට ක්ලේශයන් ප්‍රහාණය කරගෙන ඉන්න පිරිස. ඔබට යම්කිසි දානයක් දුන්නොත් ඒ දානයත් මහත්ඵලයි, මහානිසංසයි. නිකම් පන්සලකට ගිහිල්ලා වගේ නෙමෙයි. සද්ධර්මය අවබෝධ කරගෙන නීවරණ ධර්මයන් පහම එකලෙස යටපත් වෙලා තිබිලා සප්ත සම්බොජ්ජංග ධර්මයන් එකලෙස වර්ධනය වෙච්ච පිරිසක් ඉන්නේ යම් මොහතකට. ඒකයි කිව්වේ තදංග කියලා. තත් අංග, තත් කියන්නේ මොහතක්. තත් පරේ කියන්නේ මොහතක් පරයා යනවට. තත් අංග, තදංග කියලා කිව්වේ ඒකයි. තදංග ප්‍රහාණයට පත් කරපු පිරිසක්. එහෙනම් ඔබ රැස් කරපු පිං අනුමෝදනාවෙන් පෝෂණය වෙන පිරිස් ගොඩාක් ඉන්නවා. ඒ අයට තිංගුතුනි දහමක් අහලා පෝෂණය වෙන්න බැරි පිරිසක් එතන ඉන්නවා. දිව්‍ය බ්‍රහ්ම පිරිස් නෙමෙයි. දහමක් අහලා පෝෂණය වෙන්න බැරි පිරිස් ඉන්නවා. එහෙනම් කරුණා සාසනය මුදුන්පත් කරගෙන මහා කරුණාවක් හිතේ තියාගෙන ඔබ විසින් රැස් කරගන්න මේ පුණ්‍ය සම්භාර ධර්මිය ඒ පිරිසට අනුමෝදන් කරනහම ඒකෙන් සුගිත මුදිත වෙන අය සුගිත මුදිත වෙනවා. ඒ පිනට අනුව සතුටු වෙන අය දෙවිවරු වගේ පිරිස් ඒ අය ඒ පිනට අනුව සතුටු වෙනවා. එන්නේ ඒ ක්‍රමවේදේ ඒ කාන්තයෙන් අපි කරන්න ඕනේ. ඉතින් ඒ ක්‍රමවේදේ කරද්දි සිංහසනි මේ අද්දවේ අම්මා විතරක් නෙමෙයි. ඔබට අද මතක මේ අද්දවේ අම්මා විතරයි නේද? ඔයිට ඉහළ අද්දවේ අම්මා මොනතරම් දේවල් ඔබ වෙනුවෙන් කරන්නේ නැද්ද? අද කිසි දෙයක් මතක නැහැ. ඒ අම්මා නැහිච්ච නැහිල්ල ඔබ වෙනුවෙන් අපරාධනේ. ඔබටත් ওই ටික තමයි උරුම. ඒකයි කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මේක කරගන්න කියලා. කොහොම හරි ඒ අයවත් සිහිපත් කර කර මේ පින විහිදුවලා පතුරු වල හරිනවා. මේ වගේ පින් අනුමෝදනාවක් මේ ටික ඉස්සලා අහලා නැති වෙන්න පුළුවන්. නමුත් පින්වදිනි ඔබ ගාව මේ වෙලාවේ ඔබ රැස් කරගත්ත පිනෙන් ලක්ෂයක් දෙනා පෝෂණය වෙනවා. ඒක නිසා මේ කියන දේවල් මනාකොට හිතාගෙන මේ කියන දේවල් මනාකොට සිහිපත් කරගෙන ඒ ආයත මේ පින් විහිදුවලා පතුරු වල හරින. එහෙමනම් පින්වතුනි පළමු කොටම සිහිපත් කරගන්න මේ ශ්‍රී සද්ධර්මයේ දරාගෙන මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන මාර්ගඵල උපදවාගෙන මේ ලෝකේ පුරා මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ඒ වගේම පික්තු වින්නතුනි ඒ උත්තමයන් වටා ඉඳගෙන ඒ උත්තමයන් විසින් දේශනා කරන සද්ධර්මයේ ලෝකෙට ප්‍රචාරය කිරීම සඳහා අපකැප වේලා කටයුතු කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය විශේෂ විහිදුවලා පතුරුල් හරින් ඒ පින් විහිදී පැතිරියාමෙන් ඒ උත්තමිය මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙනේ යට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න සාත්‍රුන් වහන්සේගේ සද්ධර්මයේ එදා මුක පරම්පරාවෙන් පවත්වගෙන ඇවිදිලා එදා මාතලේ අලුවෙන් විහාරයේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා තමන්ගේ පණ පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ මේ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස සිහිපත් කරගෙන ඔපිසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මියෝ කුසල සම්බාර ධර්මියෝ ඒ උත්තමයේ උදෙසා විහිදුවල පතුළු හරින් ඒ පින් විහිදී පැතිරියාමෙන් ඒ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙනේ යාත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේ පින්වතුනි මොහතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතුන් ඉඳලා මේ ස්ථානයට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් চিරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඒ ඉන්ද්‍රෝපේද චන්ද්‍රශේඛර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙනෙහි විහිදුවල පතුරු ලැබෙන මේ පින් විහිදී පැතිරියාමෙන් ඒ දෙවියන්ගේ දේව අනුභවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා තමන් බලාපොරොත්තු වන්නා වූ බෝධිහිං උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තර්ගත වන් දිනුනා වූ සීලමු ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු තමන්ගේ දුව දරුව තමන් ඒ සීලු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි මේ අද්භවයේ විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච සීලු දෙනාව සිහිපත් කරගෙන ඔපිසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුදුර සම්බාර ධර්මයේ ඒ අය විශේෂ විහිදුවල පතුරු හරින් මේ පින් විහිදී පැතිරියාමේ මේ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදේවා අද රාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදෙන මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවැඩ අසාදාන්නට ලක් කළ තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිල්ලා අද ඔබ මරණව කපනවා කොටනවා කියාගෙන ඔබගේ පිටිපස්සෙන් ඇවිදilla මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ සත්ත්ව වේසෙන් හෝ පැමිණලා ඔබගේ ගමනට බාධා පමුණුනා නම් ලෞකික ජීවිතයට බාධා පමුණුනා නම් ආර්ය මාර්ගයට බාධා පමුණුනා නම් අන්නේ සීල දෙනාව සිහිපත් කරලා ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ අය විශේෂ පිහිටුන පතුරු වල මේ පින් මිහිදී පැතිරියාමින් ඒ අය ඒ අභව ස්ථානයෙන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා පිරිස් විශේෂයෙන්ම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය උදෙසා තමන් විසින් මෙහෙත මාන්සියෙන් උපයාස අපයා ගන්නා වූ ධනෙන් කොරස පරිත්‍යාග කරලා මේ සම්බුද්ධ ශාසනයේ චිරදීවනයේ උදෙසා කටයුතු කරන්නා පිරිස් ඒ වගේම තමන්ගේ ජීවතුන් අතර ඉන්නා වූ දුව දරුවන් අම්මා තාත්තා ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් තමන් එකට එකන රැකී ආරක්ෂා කරන්නා වූ පිරිස් විශේෂයෙන්ම ස්වාමි දරුවන් ස්වාමි දීන ඔය සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔපිසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මියෝ ඒයි විශේෂ විහිදුවල පතුරුල් හරින් ඒ පින් විහිදී පැතිර යාමෙන් එයාට යම් කිසි ග්‍රහ අපල උපද්‍රව දෝසාන්දකාර තිනවනම් ඒ සීල දෝසාන්දකාරයන් ගතා දූරින් බූත වේවා යක්ත වේද පිසාජ මලෙගවල කුම්බණ්ඩාදී මැද විනියව දෝසාන්දකාර තිනවනම් ඒ සීල දෝසාන්දකාරයන් ගතා දූරින් බූත වේවා ඇස්වා කටවා හෝහා ඕල්ලේව සක සංඛා දෝසාන්දකාර තිනවනම් ඒ සීල දෝසාන්දකාරයන් ගතා දූරින් බූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියන එයට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගෙන දෝ මේ ස්ථාන රැවිදිල සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තර්පණය වෙලා මේ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල අවබෝධ කරගෙන නැති එහෙමනම් ඒ ආහාර පාන සකස් නේලා එදා ඈත අතීතයේ ඉඳලා වැවමුණු සකස් කරලා ඇලවේලි සකස් කරලා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළියෙල කරගන්නකම් අපකැප වේලා කටයුතු කළා වූ සීලුම් පිළි සිහිපත් කරගෙන ඔබ සිල් රැස් කරගත්තා වූ සීලුම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආයකේ වීදුවල පතුල් හරින් ඒ පිං විහිදී පැතිර යාමෙන් ඒ ඇත යම් කිසි අභව විස්ථානයක ඉන්නවනම් ඒන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනි සීම ලබත්වා කියලා සාදු කියන එයටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිළිතුරින් අදින මොහොතකට සිහිපත් කරගෙන අද මේ ස්ථාන රැවිදිලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ප්‍රයෝගී වුණා මේ ස්ථාන භූමි ගොඩනැගීම. එහෙනම් මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා මේ ගඩොලක් ගන්න මේ ස්ථානවලට ගෙනහලා බඳලා කළ සකස් කළා වූ සීලම දිනාව සිහිපත් කරගන්න. ඒ වගේම මේ ස්ථානවල මුල් පදිංචි කරුවන් මේ ස්ථානවල අයිතිකරුවන් මේ ස්ථානවල ජීවත් වන්නන් ඔය සීල දිනාව සිහිපත් කරගෙන ඔබ සින්දස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආයකේ විදුල පතුල්ලන්නේ නේපින් විහිදී පැතිර යාමෙන් එයත් යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් එන් අත මිදේවා හජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනි සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදෙන මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයේද මොහ දුර බැහැර ඉඳලා ඉන්නේ නැති යාන වාහන මනාකොට සකස් වෙලා තියෙනවා. මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා. පහසුවෙන් මේ ස්ථානවලින් ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම මේ දේශනා පටිගත වෙලා නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම සජීවීව ලෝකින ඕනෙම කෙනෙකුට මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. එනම් මේ සීල දේ උදා වෙලා තියෙන විද්‍යාඥ මතෙන් සම්මත පිරිසක් සහ එයාගේ අන්තේ වාතික පිරිසක් විසින් මේ ලෝකෙට දායාද කරපු දේවල් නිසා එමන ඒ දායාද ප්‍රයෝගී කරගෙන නිවන් දකින අපි දෙන පින අනුමෝදන් කරගන්න. ඒයට හේතු වාසනාව තියෙනවා. ඒ අයව සිහිපත් කරගෙන ඔබ සින්නස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මියෝ ඒ අයව සිහිපත් කරගෙන ඒ අයටත් වීදුවල පතුල් හරින් ඒ පින් විහිදී පැතිර යාමෙන් ඒ අයත් යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනි සීම ලබත්වා කියලා සාදු කියලා ඒ අයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් විදින අවසාන වශයෙන් සිහිපත් කරන ඔබ මේ ස්ථානට ඇවිදින්න සද්ධර්මයේ ශ්‍රවණය කළා සද්ධර්මයේ අවබෝධ කළා සාස්ත්‍රුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පැවැත්වුවා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත් ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්බාර ධර්මයන්ගේ බලමහිමයෙන් පළමු කොටම ප්‍රාර්ථනා කරන්න පිඟුතුනි ශ්‍රී ලංකා ද්වීපය තුළ මේ ලෝක මේ ධරණී තලය තුළ රහතන් වහන්සේලා ලක්ෂයක් බිහි වේවා කියලා සීල දෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිඟුතුනි මොහොතකට සිහිපත් කරගන්න ඔබ විසින් මේ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්බාර ධර්මයන්ගේ බලමහිමයෙන් ඔබ සිල් දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පිං අනුමෝදන් වෙන්න ඔබ සිල් දෙනාට තෙරුවන් සරණයි.